ගුණ නීන වෙනවා කියලා කියන්නේ සිංහලෙන් සාසන මහන්සේ නවගේ සාසනය තියෙන නිවන්ද. ඒ නිවන් දකින්න තියෙන සාසනය අන්තිමට නිවන් දැකගන්න බැරි මට්ටමට හීන වෙනවා. ඒ හීන වෙලා හීන වෙලා හීන වෙලා ගියාට පස්සේ ලෝකෙට හීන ටිකක් ඉතුරු. ප්‍රේණාන්දුවේ තියාගෙන ඉන්නේ. වඩා තිරිසන බුද්ධ සාසනය කියන එක තියාගෙන ඉන්නේ ලෝකෙ දිනුවන්නේ. ඒ සීවලිය හාමුදුරන් ගහගන්නවා කිත්ති. ඇයි මේ ප්‍රේෂයන් අතපු බාහිර ආතල් වහන් දෙනවා කියන්නේ නැහැ. අන්‍යයන්ගේ තුච්ච தත්ත්වයට වැඩිලා තියෙන බව. චේතනාව මිස්සේ කම්ම වදාන්නේ. කාටවත් ඔය කර්ම කරන්නේ නැහැ. මිනිස්සු සීවලිය හාමුදුරන් ගහගන්න නැමේ හින්දා නැමිනවා කියන විශ්වාසයක් තියෙන හින්දා නිසා උන්වහන්සේ ක්ලේශයන් දුරු කරපු බාහිර ආතල් වහන් දෙනවා කියලා නෙමෙයි. ඔන්නෝගේ හීන දීන ජාතිය බවට පත් වෙලා ඉන්නේ. ඒකට හේතුව සීවලිය මේ සම්බුද්ධ සාධනේ තියෙන. ඒකට මේ අපේ ඉන්නේ කිසිම කෙනෙක් මොන කියන්න ඕනේ නැහැ. ඒකයි දැන් සමහර කෙනෙක් අපිත් එක්ක තරහ වෙනවා. අපි ඊයර දොස් කියනවා. අපි ඊයර දොස් කියන්නේ නැහැ. අද ඔබ දන්න මේ බෞද්ධාගම සම්බන්ධ කිරි කල්මිනට කරනවා කියලා පුළුවන් ඔබ වැරදි වැඩ කරන්න හොඳ නැහැ කියලා ඉස්සරගෙන ඉන්න කිරි. මම ධාර්මික වශයෙන් කියන්නේ නැහැ කිසිම කෙනෙක්. ඔබ හිතනවා යම් කිසි කෙනෙක් මේ අය වැරදි නොකළ යුතුයි. ඔබද මේ අයගේ ඉස්සල හිටපොනේ වැරදි කරලේ නැහැ කියලා. නමුත් ඒ ආදී වැරදි සිද්ධ වෙනවා ඔබ දන්නවා දැනුවත්. ඒකට සිංහතුනි ඒ පිටිට බල කියන්න ඕනේ නැහැ. අද මේ පිළිත කියන එක මේ පිළිත් කරලා තැම්බෝන නූල් බඳින්න පාවිච්චි කරන එකට තියෙන මේ දැන් ඉන්න පිළිත බල කියන්න ඕනේ නැහැ. මේක මේ කාලානුරූපී සිද්ධ වෙච්චා. හැබැයි දැන් මේ සද්ධර්මයේ නර්තටි කියන යන දිලාවේ ඒකට බාධා කරනවා නම් අන්න ඒකට තමයි දැන් ඉන්න පිළිත් අවුරුදු කෙනෙක් පාදක. මොකද දිනේ මේ සී සත්තර මේ වැරදිලා අධර්මයේ යක්ති යනවා. ඊට නැවත මතු වෙනවා. මේක හදාගන්න යන්න ගියාට පස්සේ ආයෙ මතු කරන්නේ නම් අවුරුදු එක්ක. සම්බුදුන් වහන්සේනමක් පහළ වෙනවා. හැබැයි සම්බුදු රජාණන් වහන්සේනමක් ලෝකෙ නිහුණාට පස්සේ උන්වහන්සේගේ ධර්මය අහලා සෝතාපන්න ඵලයට පත් වෙලා මියෙන්න පිරිසිදු ඕනද? එතකොට ඒ අය නැවතත් මේ ලෝකෙට උපදිනකොට ජාත සෝතාපන්න වශයෙන් නම් උපදිනවා. ජාත සෝතාපන්න කියලා කියන්නේ උප්පත්තියම සෝ. හේතුව මොකද? ඒක ඉස්සෙල්ලා අද්දවෙන සෝතාපන්න ඵලයට පත් වෙලා තිබුණා. එහෙනම් සෝතාපන්න කෙනෙක් තුළ මේ ධර්මයේ නැවත උපදිනවා. ඒ කෙනා මේ ධර්මයේ මෙනෙහි කරලා මෙනෙහි කරන ධර්මයේ උපදිනවා. අනේ සෝතාපන්න නැති කෙනෙක් තුළ කොහොම කරනවත් ධර්මයේ උපදින්නේ නැහැ. ඒකයි සෝතාපන්න වීමේ තියෙන වැදගත්කම. පර සත්‍ය රහිත වෙනවා කියලා සාස්ත්‍රමාන්ත කියලා තියෙන්නේ. සෝතාපන්න වුණාට පස්සේ පිළිතුරු ආයි කව කෙනෙක්ගෙන් එතනින් යන්න බල අහන්න ඕනේ නැහැ නේද? තව අවුරුදු 100 ඉන්නවා. අද මේ කෙනෙක් සෝතාපන්න වෙලා. ඒ කෙනාට එතනින් යන්න මාර්ගඵල ලබන්න නැතුව මියදුන. තව අවුරුදු 100 ඉන්නවා. ඒ කෙනා නැවත මේ මනුස්සත්වයට ලැබුවොත් ඒ කෙනාට පුළුවන් මේ ධර්මයේ කතා. නියම යථා ධර්මයේ ඒ කෙනා තුන නැගිලෙනවා. එනකොට මේ යන්නේ කාලානුරූපීමේ ධර්මයේ ළඟ ඉහිල්ලා දැන් මේ ධර්මයේ නැවත මතුවෙන තාක් ඉස්සරහට ඔබට බලාගත හැකි තියෙනද මේ 10,000කට අධික මහරහතන් වහන්සේලා ප්‍රමාණයක් පිළිගන්නා දීදී අද ඔබ යන්නේ මහරහතන් වහන්සේලාවක් කියලා කිව්වම නිකන් හිතා ගන්නත් බැරි කෙනෙක්. ඒකට හේතුව තමයි කියන්නේ අපි දැකලා නැති මහරහතන් වහන්සේලා හරියට. හැබැයි උන්වහන්සේ නැහැ නෙමෙයි උන්වහන්සේලා ඉන්නවා. මහරහත් උත්තරේ ලංකාදීපේ ඉන්නවා. මිනිසුන්ගේ අද ධර්මයේ බුද්ධ සාධනයේ කියන එක තනිකරම කරුණා සාධනයේ විතරක් සීමා වෙලා තියෙනවා. කරුණා සාධනයේ සහ ප්‍රඥා සාධනයේ කියලා සාධන දෙකක් අපි මුළු දිනේ. ඒතොර කරුණා සාධනයේ කියන්නේ තමයි අද මූලික වෙලා තියෙන මිනිස්සු. ඒ කරුණා සාධනයේ මූලික කරගෙන වන්දනීය වැඩ පිළිවෙලක් කරගෙන යනවා. අපි කවදාවත් තියෙන්නේ ඒවට හරස් කපන්නේ නැහැ, ඒව වැරදි කියලා කියන්නේ නැහැ. කොහොමද කෙනෙක් ඉන්න පුළුවන් කොහොම වෙලාවත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැද්ද? ඉතින් මොනවා කළවත් ධර්මය අවබෝධ වෙන්නේ නැති කෙනෙකුට හොඳයි මොකද? සාහිත්‍යයක් වන්දනා කළා, ධාතුන් වහන්සේට වන්දනා කළා, හේර විහාර ටිකක් හදලා, ඔය වැඩ නිවැරදි කළේ ඉතින් තමන්ගේ තින පූර්ණේ කරගන්න. හැබැයි යම් කෙනෙක් පිළිගැනීමට අවස්ථාවක් තියෙනවා නිවන් දකින්න. ඒ නිවන් දකින්න සද්ධර්මයේ එන්නතම පවතින. නිවන් දකින්න සද්ධර්මයේ එක බිന്ദു මාත්‍රයක අනුපාදුවක් කියලා. එක බිന്ദു මාත්‍රයක අනුපාදුවක් කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ කිසිම අංකයක් අපිට නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ සම්පූර්ණ ආයතන සාම්ප්‍රදායික. අපි කතා කරන්නේ උන්වහන්සේගේ සන්දහන. එතකොට උන්වහන්සේගේ සන්දහනේ කතා කරනකොට උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ නිවැරදි විදිහටම කරගෙන යාම හොඳ. ඒකට මේ ශාස්ත්‍රීය මහත්කෙන් බුදු ආමුදෝදෙම නැත්නම් ඔව් අනේ බුදු බුදුරජාණන් කියන වචනේ නැහැ වෙන්නේ නැතිනේ. ශාස්ත්‍රීය මහත්කෙන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තමයි. මොකද අපිට වෙන ශාස්ත්‍රීය මහත් වෙනම මේ ලෝකේ පහළ වෙලා නැහැ. ඒක නිසා. ඔය බුදුරජාණන් වහන්සේ කියන නම අපි කාලයක් කියනවා. ඊට පස්සේ මේ ශාස්ත්‍රයේ පූර්ණය කරගෙන යනකොට අපි තුල ලැබිලෙනවා තව වචනයක් ශාස්ත්‍රීය මහත්. ඇයි එකම ශාස්ත්‍රීය වහන්සේ නමක් මොනින් කරගෙන උන්වහන්සේගේ ගෝලයේ ඉඳන් රජු කරගෙන යනවා. ඒ කියන්නේ උන්වහන්සේගත් මඟ උන්වහන්සේගේ ඵලය. මෙයා වදන වලට ඵලය නෝනේ. උත්තර ධර්මයන් ගච්ඡාමි කියලා කිව්වට සාධාරණ ගෝලනේ වෙන්නේ නැහැ කිව්වෙ. මෙලා මේ මුල මුල ටික ඇහුවනම් ඔය ටික හොඳට අවබෝධ කරගත්තා. එතකොට අපි ශාස්ත්‍රයේ පූර්ණ කරගෙන යනකොට මේකදීම අපිට දැනගන්න අපි උන්වහන්සේගේ ගෝලය. එහෙම නැත්නම් අපි උන්වහන්සේගේ ශිෂ්‍යය උන්වහන්සේගේ ශ්‍රාවකය. මොකද අපි උන්වහන්සේ එක්ක තමයි උන්වහන්සේගේ පරම ඒකාන්තයෙන් නිවීමේ නිමාමක පසක් කරන්නේ. අන්නේ අයත් කියනවා මේක තුනේ ශේක පුද්ගලයෙක්. ඒ කියන්නේ යම් පුද්ගලෙක් යම් නාමක සෝතාපන්න ඵලයට පත් වෙච්ච නාතිඳන අරහත්ත්වය සාක්ෂාත් කරනකන් කාලේ ශේක පුද්ගලයෙක් කියලා හඳුන්වනවා. ඒ පුද්ගලයා එතනින් යන නිවන අනුගමනය කරගෙන නිවන් දකින්න යන ගමන කියනවා. ඒ මට්ටමට ගිහින් යම් දවසක ඒ නිර්වාණය පූර්ණ කරනවා. එවත් මහරහත් පදියේ ලැබුණාද? අන්න එදා මේ පුද්ගලයාට ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියන මොන්න වහින් කළා බුදු පියාණන් වහන්සේ කියන අනුගාමනය කරන තුරාදෝ කියලා. එයි අන්න එදා තමයි සිංහලෙන් බුද්ධ පුත්‍ර කියන නාමය උන්වහන්සේට ලැබෙන්නේ. අද අපි හාමුදුරුවන්ට බුද්ධ පුත්‍ර කියලා කියනවා සාමාන්‍ය හාමුදුරුවෝ. ඒක නිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මහරහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් අද අපිට දකින්න නැති නිසා උන්වහන්සේලාගේ ගුණධර්මපත් කරමු. අපි කරගෙන යන වැඩ පිළිවෙල. අන්න ඒක නිසා බුද්ධ පුත්‍ර කියන නාමයෙන් සීල දෙනා හඳුන්වනවා. නමුත් සත්‍ය වශයෙන්ම බුද්ධ පුත්‍ර වෙන්න නම් මොකක් වෙනවද? මහරහත් පදවියට තරම් නිමන්නේ ඇයි? ශාස්ත්‍රීය උන්වහන්සේගේ පුතාගේ බුදු පියාණන් වහන්සේ කියලා කියනවා සත්‍යය යනවා කියන්නේ. මේක ඉතල බලන්න. ආශ්‍රව තියෙන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇවෙන කෙනෙකුට බලුවන්ද උන්වහන්සේගේ පුතාද? එහෙනම් මේක යම් කෙනෙක් පුද්ගලෙ යම් දවසක ගණනක් වෙට පස් වුණා. ආන් එදාට ඒ උත්තරීනද අවස්ථාව ලැබෙනවා උන්වහන්සේගේ ඥාන වහන්සේ යන නමින් ආවගලේ. එතකොට අපි කියන බුදු ඥාන වහන්සේ. එහෙනම් දැන් අපි යන්නේ සාස්ත්‍රුන් වහන්සේගේ රාජ්‍යෙ උන්වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේව සාස්ත්‍රුත්ගේ ඥාගෙ තර උන්වහන්සේගේ නියම සරණ සරණ කියලා කියන්නේ තියෙනුනේ සරණ අතනවා. සරණ කියලා කියන්නේ පරණීල කියන්නේ තියෙන්නේ මේ සමේ සරිස් බැරි දෙයක්. අපි රාගයෙන් සරි කරනවා, ද්වේෂයෙන් සරි කරනවා, මෝහයෙන් සරි කරනවා. එතකොට ඔන්නයි සරි කිරීම යම් දවසක නතරව. අන්න අපි සරණේ පූර්ණ කරනවා. එහෙනම් එතන බිමතනි අල්පේ ඒ සරි කිරීම නැසන්න තමයි සම්බුදුරජාණන් වහන්සේ නමගේ හරණය. ඒ සරි කිරීම නැසන්න තමයි. ඒ ආර්ය ධර්මයේ සරණය. ඒ සරි කිරීම නැසන්න තමයි. ආර්ය සංඝ කියන්නේ මහා උතුමගේ සරණය. එතකොට ආර්ය සංඝ කියලා කියනකොට තියෙන්නේ යොදලා තියෙන කටින් සංඝ සං කියලා කියනවා තියෙන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු කරගෙන මේ දැනිතන බවගම. අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු කරගෙන මේ දැනිතනාගෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඔන්න ඕකට කියනවා සං කියලා. එහෙනම් ඔය සං කියන දේ ගහලා අයින් කරනවා. සංඝ කියලා කියන්නේ ඒකයි විරුද්ධව. එහෙමනම් තියෙන්නේ මේ සංඝ කියන්නේ මහා රත්නය. එකෙනෙම අවිද්‍යාව තෘෂ්ණාව දෙක සහමුලින්ම දුරු කළ දාපු උතුම්. හෝ ඒ තමහ වැඩමති තුදන්නේ උතුම්. එතකොට මේ උත්තරේ ඉන්නවා පින්නදේ අට දෙකට. ඔය අට දෙකෙන් මෙන් වෙච්ච සංගරත්නය කොහේට බුදුහාමර කියලාද? ඔය අට දෙකෙන් මෙන් වෙච්ච සංගරත්නය ගැන කොහේට කියලාද? එතකොට අට දෙක කියලා කියන්නේ ඒකේ අස්ථාරයේ පුද්ගල මහා සංගරත්නය කියලා බහලා තියෙන වචන. මේ එතන අස්ථාරයේ පුද්ගල මහා සංගර මුලින්ම එක නෝන කෙනෙක් මම හිතා. මේ අපි ගන්න මහත්මයාට බලන්නේ කියලා වෙලා තිබුණා. පුතර්ජන පුතර්ජන කියලා අපහාස කරනවා වගේ දැනෙනවා වගේ. ඉතින්ද? හාමුදුරුවන්ට අපහාස කරනවාද කියලා හිතෙනවා වගේ. හැබැයි තේරුම්ුනේ මේක. පුතර්ජන මානසික වටවක් තියෙනකොට හැමතිස්සම තියෙන්නේ අර අවුත ගන්න. මෙයා පුතා. මෙයා පොඩි, මෙයා සුදුයි, මෙයා කළුයි. ඒ පුතා කියන මානසිකම. එතන ප්‍රඥාව හිතෙන්නේ මොකන්ද? ආපහාර ගන්න. ආ ආරකකල ආ මේක. නමුත් ඉන්නේ දේශකයන් වහන්සේ නමක් මේ සාධාරණේ කතා කරන වෙලාවට කාටවත් පහර ගන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. එතකොට ඔන්න ඔතනදී දකින්නවලදී තමයි මේ අස්ථාරයේ පුද්ගල කියන උත්තරේ සෝතාපන්න මාර්ගයට ආපු වෙලාවෙ ඉඳලා. ඒ උතුමෝ ආර්ය. ආ මේ උතුමන්ට තමයි කියන්නේ සංඝ කියලා. සංඝ. ඒක කවුරු නත් ඒ කියන්නේ ඒ ස්ථානයේ තෙන්න. එතකොට තමයි මේ උත්තරේ ආර්යෝ. ආර්යෙක් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි. ආර්යයා කියන කෙනා තමයි මේ භව ගමන නසන්න අදිස්ථාන කරගත්ත කෙනෙක්. එතකොට එයාට ඕනේ එකම එක දෙයක්. කවදා හෝ මම මේ භව ගමන නසන්න. මේ භව ගමන ඉවර කළා. භවයේ උදුරනවා. අනේ භවයේ උදුරනවා කියන තැනට මේ බුද්ධල එනකොට අන්න එයාට කියනවා බෞද්ධ කියලා. ඔන්න ඔතන තමයි කියන්නේ මේ සාසනය පටන් ගන්න. අද බෞද්ධ ඉන්නවනේ ඕනේද? ඔය ඉන්න බෞද්ධයන්ගේ නිල අහන්න භවය උදුරන්න කැමතිද කියලා? යම් කිසි බුද්ධලේ භවය උදුරන්න නැස්තියක් නැත්තම් ඒ කෙනා බෞද්ධ නෙමෙයි. ඒ කෙනාට උත්පන්න සාහිතකින් හම් වෙච්ච එක. අම්මා තාත්තා හෝ එන අර ආච්චි සීය ආත මුතුන් මිත්ත බෞද්ධ වෙලා ඉන්න කොහොම ශ්‍රේෂ්ඨ පරපුරකින් පැවැදෙන්නේ නිසා උත්පන්න සාහිත කියන තීමා වෙලා තියෙනවා මම බෞද්ධ කියලා. හැබැයි සිංහලෙන් ඔය බෞද්ධ කියන දේ ඕක නෙමෙයි. බෞද්ධ කියලා කියන්නේ ඉස්සල අපි දැනගන්නේ බුද්ධ කියන්නේ බුද්ධ කියලා කියන්නේ තේරුම් මේ භවයේ උදුරලා දානවා කියන අර්ථය තමයි ඔය බුද්ධ කියන වචනේ තියෙන්නේ. බුදුරු වහන්සේලා තුන් නමක් මේ ලෝකෙ වැඩ ඉන්නවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ කියලා. අරහත් බුද්ධ කියලා කියන්නේ අරහත් වහන්සේ. අරහත් වහන්සේලා බුද්ධ. හැබැයි සම්මා සම්බුද්ධ නෙමෙයි. එහෙනම් දැන් මේ අරහත් වහන්සේලා මොකද කියලා මේ භවයේ උදුරනවා. භවයේ සාමයෙන් උදුරනවා. අනකොල ගහක් උදුරන්න ගියාට පස්සේ මරින් කැඩුනොත් එහෙම උදුරනවා. අපි ඒකද කියනවා ඉදිරුවා කියලා. නෑ අපි කියනවා අයියෝ ගලවන්න ගියා. මකුණ කැඩුනා. කැඩිච්ච නෙමෙයි ඉතිරි. අනකොල ගහ උදුරලා දැම්මම ආයෙ නෑ. ආයෙ නෑ. එහෙනම් අපි මේකෙන් මේ භවයේ කියන එක සාමයෙන්ම උදුරලා දැම්මා. මොකද වෙන්නේ? ආයෙ මේක වෙන්නේ. එනම් මේ පරම්පරාවේ ආය ශරීරීමක් නැහැ නේද තුන්කෙ. අන්නේ ඒ උතුමන්ට තමයි තියෙන්නේ මේ බෞද්ධ දැන් බුද්ධ කියලා කියන. එහෙනම් ඒ උතුමන්ගේ සරණ යම් කිසි දවසක ඒක බුද්ධලේ ගියා. ආන් යාට කියන බෞද්ධ කියලා. එහෙනම් දැන් සරණ යනවා කියන එකත් ඔය වචන මාලාවකින් නිල් හරියන්නේ නැහැ. ක්‍රිස්තියානි කෙනෙකුට කතා කරලා කියනවා එයා කියනවා මම බෞද්ධ කියනවා. එතන හරිය ලේසියෙන් දැන් බෞද්ධ කරා. අරගෙන යනවා බන්දන. ඊළඟ කියනවා ආවම උඹ මැලගෙන මම මේ කියද්දි කියන්නේ බුද්ධං සරණං ගච්ඡ. මොකී? ධම්මං සරණං ගච්ඡ. සංඝං සරණං ගච්ඡ. ඔය ජීව. දැන් ඉතින් කියලා අපි ඉතින් උඹ බෞද්ධයි. දැන් බෞද්ධ. කොහොම බෞද්ධත්වයේ උදාහරණ ගන්න එක කෙනෙක් මට කියන්න බුදුහාමුදුරනේ කාලේ කවුරුද ඉන්නවා? ඔය විදිහට බෞද්ධත්වයේ උදාහරණ ගන්න. මම කියන්නේ මේකයි. සාතුන් වහන්සේගේ කාලේ හිතලෙට නැති දේවල් මේ කාලේ සිද්ධ වෙනවා නම් ඒක වැරදි. මේ කාලේ තියෙන දේ වැරදි. ඒ කාලේ බෞද්ධත්වයේ උදා කරගත්තේ ඒ විදිහට. අනුගි මාළගේ උදාහරණ දුන්නා අනුගි මාළා වගේ කීයක උදාහරණ කියනවා කියනවා. කිව්වද? අනුගි මාළගේ උදාහරණ බණ කිව්වා. බණ දෙක අහලින් නෙවෙයි. අනුගි මාළා කිව්වා. ස්වාමීන් මම ඔබ වහන්සේගේ සරණයි. මම ධර්මයේ සරණයි. මම ආර්ය සංඝයා වහන්සේගේ සරණයි. මා ඔබ වහන්සේගේ සාධනයට අයිති කරා. ආලෝකයේ අත්‍ය කිව්වා. මම තිසරණ සරණ යනවා. අනකට මම තිසරණ සරණ ගිහී උපාසනය කියන තරක. ඒ ඔක්කොම මොනේ දිනුත්‍රි බණ අහලා. දැන් බණ අහන වෙලාවේදී දිනුත්‍රි මේ පුත්‍රයන්ගේ බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ඔය බුද්ධ ධර්මය කියන එක කොහොමද තේරුම් ගන්නේ? එතකොට ඔබට වෙන් කර ගන්න පුළුවන් අනිත් ධර්මවලදී. දැන් අද බුද්ධ ධර්මය කියන්නේ ගොඩාක් ධර්ම කතා. ධම්ම කියලා කියන්නේ කියන්නේ ධර්මවා. ධර්ම කියලා කියන්නේ ධර්මවා. දේව ධර්ම කියන කොටසක් තියෙනවා මේක. දේව ධර්ම කියන්නේ. දෙවි කෙනෙක් වෙන්න දරාගෙන ඉන්න යමක් තියෙනවා. අන්න ඒකට කියනවා අපි ඉංග්‍රීසි දේව ධර්ම. එහෙනම් දැන් කාටද දෙවි කෙනෙක් වෙන්න ඕන නම් මොන ධර්මද දරා ගන්න ඕනේ? දේව ධර්ම. ඒවට වෙනම ධර්ම කොටසක් තියෙනවා. පෞතිරීවල තියෙන ලැජ්ජාව සහ බය. හැබැයි කවුරු හරි කියන්නේ දේව ධර්ම දරාගෙන නිවන් දකින්න බලාගෙන ඉන්නේ කොහොමද? ඒක වෙන්නේ නැහැ කවුරුත්. දැන් මේ අදින් ඉඳලා තියෙන්නේ හොදාකාරව උඩට ගන්න නිවන් දකින්න ඕන නම් මොකද දරන්න ඕනේ ධර්මයේ? එහෙනම් දේව ධර්මයේ දරාගෙන නිවන් දකින්න බැහැ. ඒකට ඔබ ධර්ම දේශනා වලට සමන් දෙනකොට නිවිනාකාරයේ ධර්මයේ පිළිත් කතා කරනවා. ඔය ධර්මයේ කතා කරගෙන කතා කරන යද්දි පිළිතුරු ඔබට තේරුම් ගන්න පුළුවන් කරුණක් තියෙනවා. ඒ තේරුම් ගන්න පුළුවන් කරුණ තමයි මේ කතා කරන්නේ බුද්ධ ධර්මයේ. එහෙම නැත්නම් දේව ධර්මයේ, බලු ධර්ම, හරත් ධර්ම එහෙමත් තියෙනවා. හරකෙත් වෙන ධර්ම ධර්මේ මොකක්ද? හරත් ධර්ම. දැන් ඔබම කියන්නේ බලු වැඩ කරන්නේ තමයි නේද? ඔබම කියනවානේ. ඇයි එහෙම කියන්නේ? ඒක බලු වැඩ කරනවා කියන්නේ මොකක්ද? බලු ධර්ම දරාගෙන. බලු වෙන අවශ්‍ය දේ දරාගෙන ඉන්නවා නේ බලු ධර්ම බලු වැඩ කරන්න එපා කියලා කියන්නේ. කියලා නම් කියලා බලුද්දෙකුට කියන්නේ බලු වැඩ බලු වැඩ කරන්න එපා කියලා කියන්නේ. ඔව්. එනවා බල්ලෙක් වෙන්න නමහා දෙවියන් ධර්ම දරාගෙන ඉන්නවා නම් අන්න එකට කියනවා බයි බලු වැඩ කරන්න. ඔන්න ඔය තින්දේ එක ආකාරයේ ඒවා තියෙනවා. දැන් සමහර වෙලාවල ටීවී නාලිකාවල බව. එමන් අපි සමහර මහතුරු වෙන්නේ. කාමදුරු වෙන්නේ. සමහර හාමුදුරු අර ප්‍රසිද්ධියේ තව හාමුදුරුවෝ බයිනවා. නැත් ඒක ධර්ම ධර්ම නේදනේ. ධර්ම නේදනේ කියන්නේ බයින්නේ. නේද ධර්ම නේදනේ මේ හාමුදුරුවෝ තව හාමුදුරුවෝ කෙනෙක් නැත්තම් තව ගිහි දෙවියෙක් තව ගිහි දෙවියෙක් මොකක් හරි. අද තිබුණ මේ සාස්ත්‍රුන් වහන්සේගේ නාමය විකුණන්න. මේ නාලිකාවේ දාන්නේ මොකක්ද? ධර්ම දේශනා. බුදු වන. ඕනේ නැන්. ඕක නේ බුදු වන කියලා දාලා. තව කෙනෙක් තව කෙනෙකුට බයිනවා. අර මෙහෙමයි මෙහෙමයි ඔක වැරදි ඔයම නැහැ මෙහෙම නැහැ ආදිවාසීන් බයි දැන් ඔය කියන්නේ බුද්ධ ධර්ම එහෙනම් එනාර ඔබට මොකද කරන්නේ ටීවී කොහොමද කළා එයි ඔබ ඊට වඩා උසස් ඒවා සිංහලෙන් බඳා ඒවා හරක් දා මොකද කේන්තියක් අරගෙන තව කෙනෙකු විවේචනය කරන තව කෙනෙකු දොස් නැවෙනවා කියලා කියන්නේ කිව්වේ ඒවා ඔබ විසින් ඇති යුතු දේවල් නෙමෙයි නිවන් දකින්න අදහසක් හිතේ තියෙනවා. බුද්ධ ධර්මයේ අහන්න අදහසක් හිතේ තියෙනවා. මෙන්න මේවා තමයි කියන්නේ අපිට මේ සමාජයට මුලින්ම මූලික වශයෙන් දෙන්න ඕනේ. මෙතනින් එහාට ගිය මහා සාධාරණයක් කතා කරලා තියෙනවා. කතර හරිපත්තාලේට එහා යනකම් මේ කතා කරලා තියෙනවා මේ සම්බන්ධව. ඔය කියෙවලින් මේක අහගෙන යන්නේ. නමුත් මේ අදහසේ මුලින් ඉන්නේ කියලා. දහම් මුත්තේ අවවාද ගොඩාක් තියෙනවා. ඔබට මේ නිවන් දකින්න කැමැත්තක් තියෙනවා කවදා හරි ඇති වුණොත් හෝ දැන් ඇති වෙලා තියෙනවා. ඒක පූර්ණේ කරගන්න තමයි මේ කොටස් ටික ඔබට කියන්නේ. එතකොට තිමුතනේ නිවන් දකින්න තියෙන එකම ධර්මයේ තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ තිමුතනේ භවයේ උදුර. එහෙනම් බුද්ධ ධර්ම කියලා කියන්නේ මොකක්ද? භවයේ ඉදිරියම සඳහා යමක් දැකිය යුතු. අන්න ඒකට කියනවා බුද්ධ ධර්ම. ඔන්න බලන්න බුද්ධ ධර්ම කියන්නේ මොනවද කියලා. භවයේ ඉදිරියම සඳහා යමක් දරන්න ඕන නම් අන්න ඒකට කියනවා බුද්ධ ධර්ම. එහෙමද? දැන්මට කියන්න තව කෙනෙක් තව කෙනෙකුට බයිද? ඕකට ගහන්න සුදුසුදු බුද්ධ ධර්ම කියලා. බලන්න කොච්චර වැරදිද කියන්නේ. එතකොට උපාසක අම්ම කෙනෙක් උපාසක මහත්මයෙක් ඒක අහගෙන ඉන්නවා. ඒ කෙනාගේ තුන රාගය වැවෙනවා රාගය ශේධෙනවා. රාගය වැවෙනවා. ද්වේෂය වැවෙනවා මෝහය වැවෙනවා. එහෙනම් බුද්ධ ධර්මයේ සම්පූර්ණම පටහැනි විදියට ඒක අතරගෙන. අන්න ඒකෙන් තින්නුතුනි පුළුවන් තරම් හිතනවා. මොකක්ද මානසික මට්ටමද? පුතජනයා කියලා කියන්නේ තිනුදුනි පොතු ජනිත කරනවා. පොතු ජනිත. පොත කියන්නේ. ආවතනන්න වෙයි. පොතු තමයි. ඒකේ කිසිම වැඩකට වැඩි හරයක් නැති දේවල් ජනිත කරනවා. සුත්තම අරියතාව. අසුත්තම පුතජන. වාදගේ ධර්මයේ අහලා නැහැ ධාරණය කරගෙන. ඒක ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. තාතුණු වාදගේ සාරු ධර්මයේ අහලා නැහැ. ඒක අවබෝධ කරගෙන නැහැ. ඔන්නයේ කර්ම දෙකෙන් කවුරු හරි ඉන්නවනේ ඒක නම පුතග්ජනයි පුතග්ජනයි කියලා කියන්නේ මේ හීන જાතියක් කියලා කියනවා නෙමෙයි හැබැයි ඒකම ආර්යයනේ ආර්යයෝ ඊට වඩා ගුණයෙන් උසස් එහෙනම් ගුණයෙන් උසස් වෙනවා කියන්නේ මේ සත්‍යමයේ තේරුම් ගන්න තාසුන් වහන්සේගේ වේදනා කරන්නේ කිච්ච සද්දා මිස ඔය තීන වල යන්නේ නැහැ තීනේ ගැ කොහොමද දෙයක් යන්න පුළුවන් ඒ වෙලාවට දාගෙන බලන්න බලක් මම මේ කියන්නේ තනගෙන නෙමෙයි. තම දේශනාව දාගෙන. ටික වෙලාවක් යනකොට බුද්ධ ධර්ම නෙමෙයි නම් කියන්නේ. එහෙනම් මොකද කරන්න දෙන්නේ? පහළලා.

කරුණේක් නරිත ජනකේ උපාසක මාතාගේ මොකක්ද දාලා තියෙන්නේ? අරුණ මා. මේ කියන්නේ සිහිදී අද මේ සමාජයේ හිතාගෙන ඉන්නේ මොකක්ද? උපාසක කියන්නේ මාසද කියන්නේ. ඕන්ලෝ සත්‍ය ජනකම් මේක දැන් නිහිරේද? ඉතින් සිහිදී මේ සම්බුද්ධ සාධනයේ නගාසික වල තමයි මේ සියලු වැඩ කටයුතු අපි දවල් දාන්නේ. නිවන් දකින්න හේතු වාසනා තියෙ උත්තරේ ඉන්නවා. අපි මේ හදන මේ තින්දිම රහතන් වහන්සේලා 10000ක් නිවිල බව පිළිගන්න අපි සමාජික සංවේදනවල දැක්කලු. මුළු ලංකා දිවිපේ පුරාම මහා තේස් ආකාරයට මේ සද්ධර්මයේ පැතිරෙන. ඒක නවත්තන්න බෑ කාම. අපි සමාජික තුල දැකලා තියෙනවා පින්වතුනි, රටේ ජනාධිපති වරයා පව. සෝතාපන්න මාර්ගපල්ලාදී කියලා වෙයි ස්ථාන දී කියලා ඉන්නේ. ඒ මට්ටම නැරගම මේ ලංකා දිවිපේ පෝෂණය කරන එක. හැබැයි ඒක කරන්නේ නම් පින්වතුනි, ඒක පටන් ගන්නනේ ඔබ. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම පිටින් මේ නිවන නිවන් දැකීම සඳහා අවශ්‍ය වෙන්නේ ඔබයි භාවිතුනේ ළමයි අම්මයි තාත්තයි නෙමෙයි ධර්මයයි ඔබයි තාත්තුන් වහන්සේගේ ධර්මයයි ඔබයි මුතුරේ මේක හරියට එකතු වුණාම මේ නිවන් දැකීම සඳහා මේ ඊර්ය වන්දනාවේ අනුපාඩුවක් මේ ධර්මයේ නම් කිසිම අනුපාඩුවක් වෙලා නැහැ ධර්මයේ පදවල පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා හැබැයි මේ සිංහලට පෙරලන ඒව අපි ඔක්කොම විග්‍රහ කරලා දීලා තියෙනවා. අර්ථ පරිසම්බිදා ඥාන, විරුද්ධි පරිසම්බිදා ඥාන හැදෙන උත්තරේ ඉන්නවා. ඒ ආයත ගුරුවරුන් තියෙනුනේ මේ සාස්ත්‍ර උපාසයේ දේශනා කරපු පදයක් අරගෙන ඒ පදයේ තියෙන යථාර්ථවත් අර්ථය එළියට දෙන්නේ. දැන් ඒක වචනයක් තමයි අනිච්ච කියන වචනේ. සාස්ත්‍ර උපාසයේ අනිච්චයි කියලා කිව්ව නමුත් අපේ කටේ තියෙන ලෝකද අනිත්‍යයි. අනිත්‍යයි කියන එකත් හොඳයි වැරද්දක් නෙවෙයි. හැබැයි දිනවලින් නිවන් දකින්න ඕනේ පරම ගම්භීර වචනයක් තියෙනවා අනිච්ච කියලා. සාස්තුම මහන්සේ කියන අනිච්ච කියලා. ඒ අනිච්ච කියන වචනේ එක දැනගදී පොඩි වැරදීමක් වුණා. ඒ වැරදීම තමයි පින්වතුනි සාස්තුම මහන්සේ දේශනා කරපු සාධර්මයේ සංස්කෘතයට බෙදුවා. සංස්කෘත භාෂාවට බෙදුවා. සාස්තුම මහන්සේ විනය නීති පළවලදී යම් කිසි කෙනෙක් මේ සාධර්මයේ සංගතක නැතුව සංගත කියලා කිව්වේ සංසු සංගත නැතුව දුකලා ඇවැත්ති දුක්ඛ තාපති ඒ කියන්නේ නිවන නිවන් දකින්න එක ලේසි වෙන්නේ නැහැ කිය. එහෙම කියද්දි මොකද උනේ? සම්භාෂා පරමේශ්වර වෙන්න ඕනේ කිරි භාෂා ඉගෙන ගන්න. ඉන්නේ මට කියන්නේ මෙන්න මේ නිවන් දකින්න භාෂා කීයක් ඉගෙන ගන්න. එකක්වත්. ඒ තමන් දන්න භාෂාව තිබුණා හොඳටම මේ එහෙනම් දැන් මොකටද භාෂා හයක් ඉගෙන ගන්නේ? භාෂා තුන හතරක් මම මේ කතා කරන්නේ නිවන් දකින්න දැන්. එහෙනම් මේ රටවල ඉන්න මිනිස්සු ගත්තොත්, ඔබ ලංකාවේ ඉන්න මිනිස්සු ගත්තොත් සාමාන්‍ය මිනිස්යාට නිවන් දකින්න ඕනේ නැත්තම්. එයාට නම් ඉතින් භාෂාව තව 100ක් ඉගෙන ගත්තත් මදි. එයි ඒක ලංකාවට එහෙමද කරගත්ත හැකි, නෝමියෝට ආවොත් එහෙමද කරගත්ත හැකි, තව ඉතාලියට ගියොත් එහෙමද කරගත්ත හැකි භාෂා දන්න. මම අහන්නේ නිවන් දකින්න අදිස්ත්‍රාණ කරපු කෙනෙක්. බාල් මේ භාෂාවල් ඉගෙන ගැනීම ඇති වැඩක් තියෙනවා. ඔය මොකුත් තෝන්නේ නැහැ. ඒකයි මම කියන්නේ දෙගොල්ලෝ මේ නිවන් දකින්න නම් ඔළුව හැදලා තියෙන යම් කිසි දුර්ගලයකට ඒක නාට කරන්න තියෙන වැඩ හරි තරඳ. ඒක නාට කරන්න තියෙන මේ මාර්ගයේ තෝරණය කරන එක විතරම. ඒක නා පාරයන් ඉගෙන ගන්න ඕනේ. ඈ දැන් මේ රටේ රයි කරන්නේ බම් ඕපිගෙන ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඒක නාට ඉගෙන ගන්න තියෙන එකම එක දෙයයි මේ මූලික සම්මාන ඉගෙන ගන්න ඒක වඩන්න තියෙනවා. සල්තනමියවත් තින්නදී ඔය කීර තරම් ජනන ආශිර්වාදයක් නැහැ. ඔය කියන තරම කරන ආශිර්වාදයක් නැහැ. මිනිස්සු ඉපන්නේ නිවන් දකින්න කියන හරි අමාරු වැඩක් කියලා. අමාරු වැඩක් තමයි තින්නතුනි. ඒක නොකරන එක. නිින්දෙන් නැති එකට නෑ කොච්චර දිගයිද? අන්න ඒ වගේ වැඩ. නිින්දෙන් නැති කෙනාට ඒ වැඩේ කරගන්න බැරි කෙනාට ඒක හරි ලොකු වැඩක් තමයි. නමුත් තින්නදී මේ ධර්මයේ සත්‍යන්තයේ එළියටම පැහැදිලිවම තියෙනවා. නීවේ වඩන කෙනෙකුට ඒ කාන්තාව මේ කරගන්න පුළුවන්. කාම දේශ මොහ නැතිලෝ. ඒ කාන්තාව මේ කර්මස්ථාන දීලා තියෙන ඕනේ තමයි. මේ දේවල් නෑ මේ අහන්නේ. කර්මස්ථාන දීලා තියෙන ඕනේ තමයි. හැබැයි තේරුම් මේ මූලික ධර්මයේ තේරුම් ගන්න. ඒ මූලික ධර්මයේ කතා කරන්නේ තමයි අපි ගොඩක් අද සූදානම්. මොකද හේතුව තේරුම්ුනේ යම් කිසි පුද්ගලෙක් සෝතාපන්න ඵලයට පත් වුණොත් අන්න එතනින් ඉහත ඒ කෙනා ඒ කාන්තාව මේ කරගන්න. සෝතාපන්න ඵලයට පත් වෙනවා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැතුව සෝවාන් වෙන්නේ නැහැ. ඒක හොඳ උදාහරණයක් තමයි. අරූපාවචර බ්‍රහ්ම ලෝකිනු බ්‍රහ්ම. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින බ්‍රහ්මයෙකුට කලින් සෝතාපන්න වෙලා හිටියේ නැත්නම් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ ඒ අද්දගෙන් නිතේසුත ඒ කියන්නේ මහා කල්ප 84000. මහා කල්ප 84000 කාලෙදි තියෙනනේ ඒ ඒ ඒ ටික ඉවර වෙන ගම නිවන් දකින්නේ නැහැ. ඇයි? ඒ ණයද තියෙනුනේ අහන්න කල් වෙනවා. අන්න ඒක නිසා ඒ ණයද සෝවාන් වෙන විදියක්. හරි. සෝවාන් වෙච්ච කෙනෙක් බැරි. එයා ධ්‍යාන භාවනාවෙන් ඉඳලා අරූපාවචර ඥාන ලැබෙන ඉඳලා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉඳලා. ඒක නම් නිවන් දකින්න පුළුවන්. ඔන්න බලන්න ඔය දෙකේ තියෙන වෙනස. සෝවාන් වෙච්ච කෙනෙක් අරූපාවචර ඥාන ලැබලා නියදිලා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉඳුණොත් එතනින් එහාට යන නිවන් දකින්න පුළුවන්. හරි සෝතාපන්න නොවිච්ච කෙනෙක් අරූපාවචර ඥාන ලැබලා එහෙ ඉඳුණා කියලා එයාට නිවන් දකින්න බැහැ පාවිච්චි. එහෙනම් ඒකෙන් කියන්නේ මොකක්ද? සෝවාන් වෙච්ච කෙනාට හිතෙන් දෙනින්නත් භාවනා කරන්න පුළුවන්. හැබැයි ඒක කරගන්න පුළුවන්. හැබැයි සෝවාන් නොවිච්ච කෙනා ධර්මය අහන්න ඕනේ. ඉතින් ඕවා ඉතින් හරි වලි තමයි. අපේ ධම්මදරවල ඉන්නවනේ ඉතින් අර නන්දනාගත් උපාසකතුමෝ. භාවනා පන්තියෙන් මම ආවල් දෙන භාවනා කළා රතියක් ආවල් දෙන මාස දෙකක් ආවල් දෙන මාස තුනක් කිසි තරුණයන්ට මේ ප්‍රශ්නේ නැහැ. තරුණයෝ විශාල වෙමින් මේවා පැවිදිලා මේ වැඩි කරගන්න. තවදරව ගවල නන්දනාග ප්‍රතිනිස්සින්නවා ආවල් පාදක වාර්තේ යන මොකද එකක් පිස්ස යන හිල බාරනවා අපි හිමොත් එහෙම සෝතාපන්න වෙන්න බෑ කියලා භාවනා කරන ආයෙන්නේ බල ඒ දැන් මුදුර නැගෙන ඉන්න තියෙන්නේ කොච්චර කිව්වත් බයෙන් බයින් ඉතින් නිවන් දැකලා හමාරද සෝවාන් වෙලද නිවන් දැකින්න බෑනේ ඒකනේ ඇත්ත කතා සෝවාන් වෙලද නිවන් දැකින්න බෑ සෝවාන් වීම කියලා කියන්නේ සිවිලි නිවන දැකී. බුදුන් දැක නිවන් දකින්න කියලා කියන්නේ ඔන්න ඕකනේ. බුදුන් කියලා කියන්නේ ධර්මය. දැන් යම් කිසි පුද්ගලෙක් ධර්මය දැකලා නිවන් දකිනවා. නිවන් දැක කියලා කියන්නේ යා සෝතාපන්නයි. නිවන් දැකීම කියලා කියන්නේ සෝතාපන්නයි. ඊට පස්සේ දුටු නිවන සාක්ෂාත් කර ගැනීම තමයි ඉතින් යාද කියන්නේ. එහෙනම් අපි එහෙම එකක් ඉස්සෙල්ල දකිමු. එතනින්ද දුවනකොට අපි ලකින ගොතනද දුවන්න ඕනේ නෑ ඔබට කියනවා අදුරුක පැනක් කොහෙවත් කියන්නේ නෑ ඔබට කියනවා අදුරුක දැන් ඔබ කොතන වෙනකන් දුවයි දැන් කොච්චර දුවයි ප්‍රතිමාවක් මේ අරේක දුවයි එහෙත් නෑ මෙහෙට ආයෙ ආව මෙහෙට ගියා ආයෙ එහෙත් නෑ අරේක දුවයි එහෙත් නෑ මෙහෙත් නෑ එහෙනම් පිළිවෙල ඉස්සෙල්ල දැකගන්න ඕනේ කොහෙද දුවන්නේ ඒ දුවන එක දැහැගත් එක තමයි තියෙන්නේ නිවනේ කියලා කියන්නේ. හරියටම අනුමෝදක අවබෝධ කරගන්න මොකක්ද මේ නිවන කියන්නේ? නිවන් දකින්න මොනවද කරන්නේ? ඒ ටික අවබෝධ කරගන්නේ නැතුව කිසිම කෙනෙකුට නිවන් දකින්න බැහැ. එතකොට කර්මස්ථාන කියලා වැඩද? තව භාවනා කරන්න කියලා ඉගෙන කරන්නේ මොකක් හරි කර්මස්ථානයක් කියන්නේ කර්මස්ථානේ වැඩද? එතන කර්මස්ථානේ වැඩනවා කියලා මොකද්ද කරන්නේ? වචන ටිකක් අරගෙන ඉඳලා ඔය වචන ටික කියන වචන ටිකක් අරගෙන වචන ටික කිව්වා කියලා තිබුණේ නිවන් දකින්න. එහෙනම් ඔය පොඩි උන්ට දරියව හොඳ කරන්නේ. මේ පොතක් කියන දෙනවා මේක ලියන රූපං අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංකාර අනිත්‍ය විඤ්ඤාණ අනිත්‍ය. ආදැයි ඔබ ගියා. දැන් නිවන් දකින්න. මහරහතන් වහන්සේලා කියන්නේ නෑ ඔන්න ඔබට කියනවා කිනම් පද පරමයි. උද්ගටි සංඥ විපටි සංඥ නේය පද පරම කියලා හතර කොටසක් ඉන්නවා මේක. පදපරමයන් නිවන් දකින්න බෑ කියලා සාස්ත්‍රඥයන් කියනවාට පදපරමයන් කියන්නේ මොකද්ද? පදේක පරමයි. පරමදේ පදේක. පරමදේ කියන්නේ එකවදේක. එකවදේ මොකද්ද? පදේ. අර හදාගත්ත පදේ. අර මන්ත්‍රයක් එහෙම කිව්වොත් එහෙම මේ පදේ මාත්‍රාව කොහොමද වහන්සේගේ තේරෝගී? එයා දන්නේ නැහැ. නමුත් ඒවැය තියෙන්නේ අක්ෂර ගන්න. ඝන අක්ෂර පිටවල හදලා තියෙන නිසා ඒක මේක අර්ථ දැනගත අවශ්‍යතාවයක් නැහැ. ඒකේ බලය. කර්මස්ථානය කියන්නේ ඝනාක්ෂර පිටවල හදලා වැඩ පිළිවෙලක් නෙමෙයි. කමන්න අවබෝධ දෙන්න. එහෙනම් මේ අවබෝධ කරගන්න නම් මුලින්ම හොඳ ආකාරව සද්ධාන්තය ශ්‍රවණය කරන්න කලින් මේ ගියසතිය වේදනාව ඔබටම හොඳ උදාහරණයක්. ඒ තමයි ෂෝට් නෝට් එක. දැන් ඉතින් ඉතිහාසයේ පාඩම. ඉතිහාසය කියන්නේ ඉතිහාසයේ එක්සෑම් එකට යන්න යනවා ළමයි. ඉතිහාසය ගැන මහා සංගයක් තියෙනවා. ඒකට ඒ ළමයා මොකද කරන්නේ? ඉතිහාසයේ පොත හොදවට කියවන පිටු 50ක් තියෙන පොත පිටු 20කට ෂෝට් නෝට් ගන්නවා. එහෙම නේ ඔයා පාඩම් කරන්නේ. එළවලු පිටු 50 වයි කියවන්න ඕනේ නැන්නේ පිටු 20කට ෂෝට් නෝට් එක. ඊළඟට පිටු 20 හොදට ආයතනය කියවල ඒකෙත් තියෙන හොඳම කාර්යය අරගෙන පිටු 10කට ෂෝට් නෝට් එක ගන්නවා. ඒකත් හොඳට කියවල පිටු 5කට ෂෝට් නෝට් එක ගන්නවා. දැන් මේ ළමයා පින්නතුනි අර පිටු 5 කියවනකොට අර පිටු 50 මතකෙට එන්නේ නැද්ද? එනවා. එයාගේ රාජ්‍යයක් වෙනවා. ඒ මතක් දිලා ඔබ මේක ඔබට කියලා අර පිටු 5 අරගෙන. දැන් ඌගේ පිටු 5 කියවනකොට පිටු 50 වළුවට එයිද? නැහැ. අනේ ගැහිමේ පද පරම. දැන් තේරෙනවද පින්නතුනි? දැන් ඔබල මේ අපි මේ විදිහට කරන්නේ බණ ආලිය දැනියව ගන්න. යනවා. මට කවදාහරි දින පාඳු ඊළඟ හාමුදුරු දෙන කර්මස්ථාන වාක්‍ය. එතන කර්මස්ථාන වාක්‍ය කියලා කියන්නේ මොකද්ද? අර පිටු 50ක්. එහෙම නැත්නම් පය දෙක තුනක වර්තාවනේ කැටි කරලා ගත්ත පොඩි දෙයක්. දැන් ඒක අරගෙන හිඳමු තියෙනවා. දැන් ඕක කියනකොට අර එන වචන හතරක් කියනකොට පය තුනක වර්තාවනයක් වැටෙනවා වූ බුදු වෙලා ඉන්නකම්. ඕක හොව නෙමෙයිනේ වෙන්නේ. පිටු මේ වාක්‍යයේ තය තුනක සද්ධර්මයේ අහලා ඒක මේ වචන හතර පහකට ගන්න එක නම් ඕක කරගන්න පුළුවන් ප්‍රඥාව තියෙන කෙනෙක්. නමුත් වචන හතර පහ කියලා කිව්වොත් එහෙනම් තය තුනක වේදනාව හිතාගන්නේ කියලා. ඒක වෙන්නේ නැහැ කොහොමද? ඔන්න ඕක නිසා තමයි ඉංග්‍රීසි ශාස්ත්‍ර වහන්සේ ඒ කාන්තේම කියලා කියන්නේ. තෝතාපන්න විතරක් ධර්මයේ තියෙන. දස්ස නේම පහ තබ්බ කියන්නේ. අබ්බාධව සූත්‍රයේ ඒ කාන්තයෙන් උන්වහන්සේ කියලා දෙනවා දර්ශනයෙන් පහතර ගන්නවා. දර්ශනයෙන් පහතර ගත්තේ යමක් තියෙනවා අන්නේ මේ දර්ශනයෙන් පහතර ගත්තාම. සෝතාපන්න ඵලය ලැබෙනවා. එහෙනම් ඔක්කොටම කලින් දැන් කරන්න ඕනේ මොකක්ද? ඔළුවේ දර්ශනයෙන් ධර්මීය ශ්‍රවණය කරලා දහම් දර්ශනයෙන් පහතර ගත්තේ කොහොමද පහ කරගන්නේ? අන්න එතනින් සෝතාපන්න ඵලයේ කියනවා. සෝතාපන්න ඵලයේ පිහිටිච්ච කෙනා කිව්වේ ආපෞතරයක් මේකට ඇරිලක් නැහැ. ආරියුත්යන් වහන්සේ ආනෝ ස්වාමීන් වහන්සේ සෝත කියන මොකක් හේන් සෝත? හේලෙන සෝත කියන ආනෙස්තරේ නමක්. ඒ වගේම තියෙන්නේ සෝත කියලා කියනවා. මහා සැඩ පහර. මහා සැඩ පහරක් තියෙනවා නිවන දෙස දෙවුවේ. ඔය සැඩ පහර ගහුවෙච්ච කෙනා කොහෙද නතර වෙන්නේ? අවදාහ. තල්මුල් තියෙනවද? ඒවැ වදි. රණිලක් තියෙන කින් කාලයක්. සෝතාපන්න ඵලය ලැබුවා කියලා. අපි දෝ සෝතාපන්න ඵලය ලැබිච්ච කෙනෙක්. කොරෝහල් සංසාරේ තිබිච්ච දෙයක් ඇදිලා ඇවිදින්න. ඔන්න. එකෝ ඥාන ළමයි එක්කම තවත්ම ගැති කරගෙන. ඔන්න ඉන්නවා අවුරුදු 10ක් 15ක්. අර ඒ අවුරුදු 10ක් 15ක් හිටියා. තල්මුල් සාදරේ. විසාකාව කියලා කියන්නේ එහෙම කෙනෙක්. සම්මානව තරහින් ඉන්නවා තමයි. ඒ කියන්නේ මොකක්ද? අර ගහන මේ මහා හැදේ පහකට අහු වෙලා යනකොට මොකද උනේ? සංසාරේ තියෙන සංසාරේ තියෙන දරු දෙන්න. මේ හිතනවා මේ අපිට ඕන විදිහට ඔක්කොම කරගන්න පුළුවන් කියලා. ඈ? ඒ අපි කොහොම කරන්නේ ඉන්නවා නිකන්ද? මම ඔබ හිතනවා මේ සංකල්ප නිවන හම්බුනේ කියලා. නෑ. ඒක කලින් මහා හැදේ දන්නේ නෑ. ඊදෙනේ බලන්නේ මහා දීලා බලනවා. ඒක තමයි මේකේ හැටි. හැබැයි මේ මම නම් කියන්නේ මොනම කරදරයක් මට උනා ඒකට කිසිලක වගකීම යුතු නැත. මොකද සාතුරු වංගයේ දේශනාවේ නම් කියන්නේ අපි නිමින්නේ අපි කරපුවා. එහෙනම් මම කරපු දෙයක් තියෙනවා නම් ඒක ඒ කාලේම ඉදින්න ඕනේ. ඒක නිසා අපි මේ මගින සම්ම මොහොතකම තියෙන අනිත්‍යන්නේ තමයි මේ දැන් ආරහත්යට පත් වෙනවා. ඒ නිසා නිවන කොච්චර කළත් කල්හිහට දන්නේ. ඒ අද මේ එනකොට ෆයිට් එකේ පොඩි ටික ප්‍රශ්නයක් කියලා මට ඉන්න උනා වැදුණා. එයා පොඩි. අනිත් අපේ මහතුරුනෝ නෝදි මෙහෙ ආවා. ඉතින් මම හරි සන්තෝෂයි. මම මේ අපේ පිරිසත් එක්ක ආව නම් මොකද වෙන්නේ? මම දුම්මගේ ඇද්දේ තියාගෙන ඉන්න බෑ. මට එයාත් එක්ක කතා කරන්න. මෙන් එයාත් එක්ක ඉන්න වෙනවා. එයාත් එක්ක හැසිරෙන්න වෙනවා. එහෙම වුණා නම් එහෙම තියෙන්නේ මගේ ජීවිතේ පය 4-5 අපරාදේ. දැන් මොකද උනේ? ටිකට් එක පොඩක් ප්‍රශ්නයක් කියලා වෙන ටිකට් එකකින් එන්න ඕනේ. දැන් වෙනවා. දැන් මොකද උනේ? ඒ ප්‍රය හතර මගේ ජීවිතේ තිබුණේ. ඇති වෙන්න කර්මස්ථාන වලාගෙන මම. කියන්නේ මේ නිවන් මාර්ගයට උරුම දාගත්ත කෙනෙකුට මේ අනිත්‍යද තමයි කරදරේ. ඒක නිසා කවදාකවත් කාලේනාස්ති වුණා කියලා කියෙන්නේ නැහැ. මම අහන්නේ කාලේනාස්ති වුණා කියලා එහෙම කියයි කියලා කවදාවත්. අපි දු මම යනවා මේ ඔය ලංකාවේ ගොඩාක් පිළිද කියලා හරියට කාලේනාස්ති කරනවා මේ වැඩි ආයතන කියන. දැන් මම යනවා වෙනක් කරගන්න. කියනවා උන් මේ ගිහින් තා පැහැදිලිකින් එනවා. මම කාලේනාස්ති වෙනවනේ. ඒ මට වැරද්දක් තියෙනවනේ කරන්න. මම ඉතින් කළේ යුතු මස වැරද්දක් තියෙනවා කරන්න. ඉතින් මම ඒක කරනවා ඒකයි දු. ඔන්න ඔක තමයි කියන්නේ නිවන් මාර්ගයේ පිළිපන්න පුද්ගලයන් ආයේ කාලය වෙනස් කියන එක සිද්ධ වෙන්නේ නැහැ කවුද? ඒ නිවන් මාර්ගයේ පිළිපන්න පුද්ගලයන් කණුවින් ඉන්න තමයි හරිම ආස. ඒකට හේතුව තමයි පිරිවරාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ නැත්නම් කතා බහ කරන්න ඕනේ, ඒ ආගේ ප්‍රශ්න විසඳන්න ඕනේ, ඒ ඇත්තට මේ අල්ලාහගේ සල්ලාහගේ දෙන්න ඕනේ. තමයි කණුවින් ඉන්නකොට. හරිම නේ. නිවන් මාර්ගයේ පිළිපන්න පුද්ගලයන් ඕක තමයි කරගන්නේ. නිවන් මාර්ගයේ පිළිපන්නේ නැත්තම් මොකද වෙන්නේ? සෝවාන් වෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේව අහලා තියෙනවා නම් දැන් තමයි ඔබට දන්නේ. කෙලින්ම ආයි කතා දෙකක් නෑ. සතර අපායේ උරුම. ආයි හිතන්න නම් එපා කිව්වොත්නි මනස සද්දයෙන් කරන් එන්නේ. ඒව මේ කපේට වෙන ආර නෙමෙයි. එහෙම වෙන තරම් පින් කරන මිනිස්සු මේ ලෝකේ නෑ. ඉන්න ඇති ලක්ෂයකට විතර ඉන්නේ. කෝටියකට විතර කෙනෙක් ඇති එහෙම කියන්නේ. සත්‍යයෙන්ම වැරදිකම අනුව ළඟ ගන්නක් නෑ. බන්ධබ්බය කියන්නේ කිමෙතුනේ කන්න ටිකක් නැති එකේ. මේ දේශනාවද බහරදීනේ අදුව ළඟ කන්න ටිකක්. ඒව සමාජීය විසින් දුරු කළා දාලා තියෙන දුරින් දුරට. කෙරේට සතු ඔක්කොම අයින් කරලා කෙරේට සතු කියලා ඥාති විදින් ඉන්න බෙරේ සතු කියලා ඒකයි. දැන් මොකද වෙන්නේ? ගන්ධබ්බයකට කැම ටිකක්. අදුචිය තමයි උතුම්. ඒගොම කියන්නේ දෙන්නේ මේ මේ සෝතාපන්න මාර්ගයටවත් අනුවතන්නේ ඉන්න බැරි නะ දැම්මම අසුචි ගන්න ගුරු කියන්නේ කොහොමද මැරිලා කන්න වෙන්නේ අසුචි එතකොට එහෙම අප්‍රියයි කියලා කන්න නැතුව හිටියොත් බඩගින්නේ ඉන්න තමයි මේක දෙන්නම නෙමෙයි ඇත්තම කියන්නේ ඔබ ඔබගේ ජීවිතෙත් එක සෙල්ලම් කරන අපි සෙල්ලම් කළා යම් කාලෙ අද එහෙම පසුබෑ මම හරි නම් දිනෙදි මේ ජීවන අරගෙන මේ වැඩේ කරගන්න කියන සත්‍ය වුරුදු වීදී මමත් යම් කාලයක් කියන්නේ පාතුන් වහන්සේ කියපු දේ අහන්න නැතුව ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩි කන අධ්‍යාපනයේ හොඳ ඉගෙන ගන්නවා තමයි හොඳ අවුරුදු 18ක් ඉගෙන ගත්ත මේ 18කට වැඩි නිසි දෙකක් ඉතිතුනක් ඉගෙන ගන්න ඔය ලෝක සත්‍යය දින ගිනි ගෙඩි මේක මම මේ කතා කරන්නේ ලෝකයේ තාගෙන ලෝකයෙන් යනාය ගන්න දෙන්න. තමන්ගෙන එක බිඳු මාත්‍රයක් හරි හිතලන්න. මට ඔබ අතහැරලානේ වහලු දෙයක් නෙමෙයි. මේවා කියන්න ඕනෙත් නෑ. මගේ වැඩේ මම කරගෙන අනිමුදාන නම් හරි. නමුත් මේක නිකමට හිතලා බලන්න. ඔබ ඊළඟ අද්දේ බල්ලේ පුරොත් ලෝකෙ දෙන්නේ. ඔය ඔක්කොම එහෙම ඉවරයි. ඔබ ඊළඟ අද්දේ දිනවද මේ මහා අපාය ගැන අතහැරලා දාන්න. කෙරෙන්නේ කවුද ඔබ ගැන කතා කරන්නේ? ඔබගේ දරුවෝ ඔබ ගැන කතා කරන්නේ. ඈ ඔබගේ අම්මා තාත්තා ඔය ගිනි ගිනි දෙන්නේ වටේ ඉන්නේ කතා බැලපම් මොකද? අහහද නැහැ නැත්නම් වැඩක් නෑ. අහහද නැහැ. ළමයි හද. දැන් මේ ආදත් මේ නැදේ දෙකක් ඇවිල්ලා දෙන්නා. එක جوړුවක්. තාම දරුවෝ අපිට නැහැ. දෙමාපියෝ බල කරනවා. දරුවෝ හදන්න කියලා. තව බැඳීමක් ඇති කරගෙන මේ රදන දික් කර ගන්න නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා එන්නේ. දැන් ඔය ගිනි ගෙඩි දෙන අය. ඔය ගිනි ගෙඩි ගිනි ගෙඩි කාලේ යන ඵල මුක්ති වෙන්නේ ඉන්නවද? ඔන්න ඕකනේ බින්දෙන් කියන ප්‍රශ්න. හරි. මෙන්නෙක් අහාල බඳව ළමයෙක් හම්බුනා ළමයා අල්ල විතර. ඉතින් ඒක. ඔබ හිතන්නේ ඔබට හම්බුනේ ඔබට අදරුවෙක් හම්බුනේ අල්ල විතර. ඔබට දරුවෝ හදන්න කිසි උවමනාවක් තිබුණේ නැහැ. ඔබට මොනවාද නිවන් දකින්න? ඔය නිවන් දකින්න ඔබ හරි කියන්නේ හැමෝටම දරුවා ගන්න ඕනේ. දරුවා තමයි දැන් මේ ලෝකේ නැහැ මිනිස්සු. නිවන් දකින්න නැති අයට මේ ලෝකේ තියෙන උතුම්ම සම්පත දරුවෝ. ඒක දෙකක් නෑ බුදුහාමුදුරුවෝ කියන. හැබැයි මතක තියාගන්න මේ කියලා තියෙන කවුරු ගැනද? ලෝක. මේ ලෝක සත්‍යයක්. මෙතන ආවුරුනොත් එහෙම නෙමෙයි. නිවන් දකින්න ආපු අයට එහෙම කියලා නෑ. බුදුහාමුදුරුවෝ මේ ළමේ මේ කඩලේක තමයි හොඳ වෙන්නේ එහෙම කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ලෝකයේ උදව් කරන ලෝකයේ ලොකුම කැලල කඩාගෙන බලාගෙන ඒක දිහා බලාගෙන මේ උඩුගුරු උර ඉන්න දිවිතන දරුවා කියන කෙනා උතුම් වස්තුව. ඒක ඇයි අහන්නේ නැහැ? හරි. ඔය උතුම් වස්තුව අංගවිකලයේ ලැබුණ ගෙදරක. සම්බල තාත්තලා. පල කරපු නිසා හැදුවා. ලැබුණේ අංගවිකලයේ. අන්න ගිහිල්ලා අම්මට බාර දෙනවා මොකද? අම් පල කරපු හිඳයි හැදුවා. මේ දරුවා මැරින්නත් බැ අම්මා. අම්ම මැරෙන්න හරියන්නේ නැහැ. දරුවා මැරෙන්න අම්මට මැරෙන්න. ඇයි? අපිට මේක වෙන්නේ. තියාගන්න. එනම් විගලේ අනිත් අයට ගිනි කෙරෙ දිදී යන්නේ බලන්න මොන තරම් ලොකු අසාධාරණද ලෝකෙට කරන්නේ කියලා මිනිස්. ඔය ඔක්කොම මොනා මායාව. ඒක තමයි ඇත්ත කතාව. මම මේ කියන්නේ විගලේ දරු හදන්න එපා කියලා නෙමෙයි. හැබැයි මම එක දෙයක් කියනවා. නිවන් දකින්න අදහස් තියෙන කෙනෙක් දරු හදන්න එපා. ඒක නිවන් දකින්න වෙන්නේ නැහැ. නේද? දරුවන්ගේ වැඩ බලන්න ඕනේ. ඊට පස්සේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ. එහෙනම් දරුවෝ බලාද බලන්න ඕනේ. ඉතින් දරුවාගේ දරුවෝ බලන්න ඕනේ නේ. ඒ ටික ඔක්කොම ගල් ඉවරනහම අන්ත භාගයද යන්නේ ඇදලා වැටෙනවා. ඉතින් ඒක වැඩේ කරා. අපරාධයෙන් ඉඳි මනුස්ස ජීවිතය. ඔබට තාම තේරෙන්නේ නැති මනුස්ස ජීවිතයක මේ මතක. ඒක හරියට මෙන්න මේ වගේ. මේකට හොඳට උපමාවක් දීලා තියෙනවා. මේ වැඩි නැති කොහේ කොහේ තියෙනවද දන්නේ නැහැ. මම නැවත මතක් කරලා දෙන්නම්. ඔබ අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච් වල ගිහිලා තියෙනවනේ. ඒකනේ මේ සතර ගවන කියලා කියන්නේ. හරියට අන්ඩර්ග්‍රවුන්ඩ් එකක් තමයි. අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච් වැඩි හරිය කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් පොළොව යටි. ඒ පොළොව යටින් යන එකම වෙලාවකවත් ඔය කෝච් එකෙන් බැහැ ගන්න බෑ. ඔබ හිතන්න තියෙන්නේ ඔය පොළොව යටින් යන වෙලාව. තනි කරම මහ ගිනි ජාලාවක් මැද්දින් යන ඔය ගිනි ජාලාවට කෝච්චි ඇතුලේ ඉන්න තිරිස දිච්චෙනවා. කෑ මොනවද? බෙරිකන් වීගෙන යනවා ඒක ඇතුලේ. වයින් පුළුවන්ද? කල්ප ගානක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු 60කට අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙන් එළියට එනවා. ඒ උඹ අවුරුදු 60කට අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙන් එළියට ආවා. එතකොට කල්ප ගානක් ඉතින් අnderground එකේ හිටියේ. එගේ මේ අපි අර මහා ගිනි ජාලාවට දීච්චි දීච්චි ගියා කෑ ගැලා ගෙරිහල් දිදී ගියා. හරේ ගැලවිලා පැන ගන්නද? මේ අnderground එකෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා ආයි එතනින් ගලා මෙතනින් මේ අනිත් පැත්තෙන් අnderground එකට යන්නේ. සර්කල් එකේ යන්නේ. අවුරුදු 60ක කාලයක් විතරයි තියෙන්නේ. ඔය අවුරුදු 60ක කාලේ අවුරුදු ප්‍රකෝටි ගානකට විතර පස්සේ ඒ කියන්නේ ඔබ ඔය අන්ඩර්ග්‍රවුන්ඩ් එක දිගේ ලක්ෂ වාරයක් විතර ගියාම ආයි එන එක අවස්ථාවක ලවුඩ් ස්පීකර් එකක් ගන්න ස්පීකර් එකක් දාලා තියෙනවා. ඒ ස්පීකර් එකෙන් කියනවා උඹලා මෙච්චර කල් මේක ඇතුලෙන් ගිහින් මහා වේදනාවක් පිනපියු දැන් උඹලට ඒක මතක නැහැ. ඔය කෝච්චියෙන් බහපත් මෙන්න පාරක් තියෙනවා. මේ පාර දිගේ ඵලයන් හැබැයි කින්නතනේ ඔය ස්පීකර් එක දාලා තියෙන්නේ ඔබ ඔය අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ එක ප්‍රකෝටි වතාවක් ගියාට පස්සේ. එහෙම තමයි ඒක තියෙන්නේ. ඒ ස්පීකර් එක කවුද? සාස්ත්‍රු මහන්සියගේ සාස්ත්‍රු. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන එක ලේසියෙන් වෙන එකක් නෙවෙයි. මේ මහා භද්‍ර කල්පිට බුදුරු පස්නමක් පහළ වෙනවා. අතර නමක් පහළ වුණා ඒක උත්තරේ තව පහළ වෙනු. මේ එක භද්‍ර කල්පිට. මේක කල්ප 91ක් ඇතුළත. බුදුරු ලෝකෙට පහළ වෙලා තියෙන හත් නම ඒකෙන් හතර නමක් මේ මහා භද්‍රක. ඒ කියන්නේ කල්ප 90කටම බුදුරු පහළ වෙලා තියෙන තුන් නම. මහා කල්ප 90කටම බුදුරු පහළ වෙලා තියෙන තුන් නම. දැන් හිතා ගන්න ඔය ස්පීකර් එක නැටේ කරන්නේ කල්පයකට අපායේ තීව්‍රතාවය කියනවා. කල්පේ මහා කල්පයක් කියලා කියන්නේ හිතා ගන්න බැරි තරම් ආයතනයක් තියෙනවා. ඔය ස්පීකර් එක දාලා තියෙනවා. ඔය ස්පීකර් එක තිබුණත් නැතත් ඔය 60 අවුරුද්ද යනකොට දිනකෙනි ඔතන තියෙන ලස්සන රූප ගහන සංගීත හන්දස් කෑම කඩ නොමිලේ සම්බාහන මැදස්සා ප්‍රියාවද පුරුෂයාවද ඔක්කොම ඉන්න ඒ ඔක්කොම දාලා තියෙනවා. අර ස්පීකර් එක තියෙන කාලේ ඒ ස්පීකර් එකෙන් කෑ ගහ කියනවා බල මහා දුකක් ඉඳලා ආවේ ඔය යන පාරේ යන්න එපා කෝච්චියෙන් බහපල්. ලස්සන රූප දීලියවට අහුවෙන්න එපා. ඔයවට අහුවුණොත් උඹලට කෝච්චියෙන් බහින්න වෙන්නේ නැහැ. රූප බල බල ඉන්න අන්තිමට බුග්ගාර ගිහිල්ල ඉවරයි ආ. ඔයද 60 අවුරුද්දයි තියෙන්නේ. ඔය ලස්සන ශබ්ද එන ඔයාලට ඇහුම් ගන්න දී ඉන්න එපා. මේ පාරේ කරද්ද ඔතින් ගොය බහැලා කලයන්. දැන් ඔබට මේ වෙනකොට අවුරුදු 40යි. එහයි. ඔබ තාමත් ඇහුවේ නැහැ නේද අර සීගෙ කියන්නේ. තාවම ඔබට කරන්නේ අර ලස්සන රූපණිය බලනවා ඈ ඒකෙන් තමයි නිදහස වෙනකොට සංගීත සම්ලක්ෂණය ආගෙන ඉන්නේ දැන් පොඩ්ඩක් කනෝ වුණා වෙනවා පොඩ්ඩක් තව කිම් ටිකක් මල් ටිකක් ඉන්නවා ඈ ඊට පස්සේ මොකක් හරි පාදක් කරනවා ඔය විදිහට ඉඳලා ඉඳලා ඔය 60 අවුරුද්ද ගිය ගමන් ඔබට දෙන්නේ ආයෙ ආයි බවල් දෙන්න අවුරුදු ප්‍රොපෝට් එක විතර පස්සේ ආයෙ උදේ එංගලින් මේක තේරුම් ගන්න. හැබැයි ඊළඟ අවස්ථාවේ ඔබ ගොඩේ එනකොට ස්පීකර් එක නැහැ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ, කරන දේ දන්නේ නැහැ. එතකොට ඉතින් කොහොමවත් වෙන්නේ අරවා දිහා බල බල ආපහු යන්න. උඩට යන්න විතරයි. මේ වෙලාවේ ස්පීකර් එක තියෙනවා. ඒ ස්පීකර් එකෙන් කියනවා මේක කරන්න එපා, මේක කරන්න එපා, මේක කරන්න එපා, මේ පාරේ ඵලයන්. ඒ පාරට කියන ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක යන්න ලේසි නෑ. ඒකට ඒ යන්න හැබැයි කියන දේ කියනවා මෙහෙම කරපම් මෙහෙම කරපම් මෙහෙම කරපම් බලන්න තියෙන මනුස්සය කියන එක මොනතරම් මෝඩ විදිහ මේක තේරුම් ගන්න බැරුව මොකද කරන්නේ? අර ලෝක සත්‍යය දෙන ගිනි ගිනි කප අර රූප මාත්‍යම නැහි නැහි අර ශබ්ද මාත්‍යම නැහි නැහි මේ කවුද යනවා අල්ලේකට දන්නේ නැහැ නේද 60 අවුරුදු ඉවර වෙන එකල බලන්න තියෙන්නේ ඔබට අවුරුදු 30යි 35යි 40යි 45යි. හව අකාලේ වැඩුම් නැත්තා. දැන් ඔබ වෙනදාල් තියෙන එක නම් මේ ඔබට පුළුවන්. ඈ? තව අවුරුදු දෙකක් ජීවත් වෙයිද ඔබ? එහෙම එකක් නෑ. එහෙම කියන්න බෑ. දැන් මම ආවම ප්ලේන් එක කරා බා වෙන නම් එහෙම ඔබ දෙන්නේ. පොර හරක් තියෙන කඩා වෙන නැත්නම් මෙච්චරක. නැහැදී. අපි වාහනේ එනකොට ඔබ හැදුනා නම් එහෙම ඔබ ලොකු ට්‍රක් එකක් ඇවිල්ලා පෙන්නුවා නම් එහෙම ඔබට පවුලක දවසක් ආව මේ පවුලක් මැරෙන හැටි ටීවී එකේ දෙනවා. පවුලේ කට්ටිය කාරක පාරම මේ සරි ලයිට් එක නවත්තලා කණිත් පැත්තේ හන්දියෙන් අරහා ඇවිල්ලා දානවා ට්‍රක් එක. කන්ටේනර් එකක් වටව ගන්න ට්‍රක් එක. කොහොමදෝනි ට්‍රක් එක මෙහෙම වළව ගන්නකොට සෙල්ලුලාර කාර්යමුද. පවුලේ ඔක්කොම කරුදා දිනේ යන්න නම් ඇත්තේ කොහෙද? අපි ළඟරේ වෙන්නේ එකට අර පාටියෙත් නම් හොඳ දැනනවානේ ඈ ලෝකේ අල්ලන්න තමයි ඔක්කොම බලන්නේ. තවත් පිටින් මෙතනින් යන වෙලාව කොහොමද කියලා කියන්නේ. කටවුරුද්දා කියොත් තව හොඳයි. ඒක කොයි කොහොම වෙයිද කියලා කොහොමද දන්නේ? ඊයේ මම අපේ මේ ඩෝර කෙනෙක් කියේ. මේ අවුරුද්ද නේද මාස පහක් ඇතුළත. මාස පහක් ඇතුළත එයාගේ යාළුවා දුර හොතාලා පස් වෙනෙක් නැන්නොට එන්නේ ඔක්කොම අවුරුදු 30ට වඩා අඩු දෙයි වෙන්නේ ලංකාවේ එයාගේ යාළුවාගේ දුර හොතා එහෙනම් මේ අපෝහෙල අහගත්තේ වනේ එයාගේ යාළුවා මේ ආශ්‍රය කරන අය ඉන්නේ හොඳ සල්ලිකාරයෙක් හොතාලත් නැහැ සල්ලිකාරය හොඳ සල්ලිකාරයෙක් වෙන්නේ එහෙනම් මේ දුප්පත් අය කියන මොන කතා ඒ කියන්නේ සල්ලිකාරයෙක්ගේ කෙනෙකුට මේ දෙයින් වැදුනහම ඉතින් මේ ලෝකෙ තියෙන හොඳම මිනිහින් කෙනාල් හරියට ජීල ගන්න ලදි තියෙනවා එහෙනම් තේරෙන්නේ දැන් මේ කොයි වෙලාවෙ කොහොම මොනවා මේ දෙන්නේ කවුද දන්නේ ඉතින් මේ ආපහු සැරයක් මේ කෝච්චිය ගියොත් එහෙම අල්ල කවුද මේ කරපු ඔක්කොම දෙල්ලන් ඉවරයි ආයෙ එනකොට නම් ෂුවර් එකටම නෑ ඉතින් මේක තමයි තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ අවසාන විවිධිය මේ වෙලාවේ මේක කරගත්ත නැත්නම් ආපහු කරයක් මේ සම්බුද්ධ ශාස්ත්‍රය නම් මම හිතන්නේ ඉවත් කරන්න අවස්ථාව. ඊළඟ වරම තමයි මේ රටවල ඉන්නව නේද වීසා තියෙන්නේ. වීසා නැති කොල්ලෙක් ඉන්නවා මේ රටේ. මේ හොඳ උදාහරණයක් හොඳ. ඌ එහෙම මෙහෙම ඔය ප්‍රස්තාවක ඔය වහයර කුලියක් වලියක් කළා අතන සල්ලි ගන්න. මොකද රජයේ කියන්නේ බැංකු කාන්තේ කර සල්ලි ගන්න නැහැ. එහෙම හිතන්නේ එතකොට වින්නතුනි ඌට කොහේ පරිශ්‍ර වැඩකරි කියන අහම් විතර මොනවද සම්ලි ටික මේක හරි ලොකුයි ඉතින් ඒක හේම හේම යනවා දැන් අවුරුදු ගාන ඉස්සෙ එකයි එක පාස් රෝවේ රජේ කියනවා හතියට කාලයක් දෙනවා ඇවිල්ලා රෝවේ පාස්පෝට් පරිවිකරි සතුටේ ගාලියද ඒක හත්කල දාන අර කඩේ නම් කඩේ රස්සාව වෙන ඒ සතුට උන්වගේ වැඩක් නෙමෙයි තින්ම දැන් අර වගේ පොල් ගෝටි කියන අල්ලා දැටි කරා ගියේ එයා ලෝ පළවෙනි කොටා ඇයි තින්ම තුනේ මෙතන නියොත් ඉවර මේක ඒ මානවත් ටොපික්ෂන නෙමෙයි මේක මම YouTube එකේ එක බොදලම අදිනේ මම මේ ලෝකෙ මාදි සියලු සියලු සම්පත වල සාස්ත්‍ර මහන්සි ඒක ඉවත් කියන්නේ මොකද මේ උන්වහන්සේගේ මවලා දාගත්තද අපි ජීවිත කාලේම අත කියලා මහා මහන්සිලා ලක්ෂ ප්‍රකෝටියක් දීච්චි ඒ නයි කියන ඉඳගන්නේ ඒ සම්බන්ධයක් මම ලබන්නේ ඒක ඔබට ලබා ගන්න තමයි මේව පොඩ්ඩක් හිතන්න ඔබ ඉගෙන ගන්නවා ඔබ ඔබ ඔබ ඉගෙන ගන්නවා හරි තමයි කම්මන්න ඔබ කැමති මේ තියෙන මේ නෝබෙල් සල්ලි වලද ක්‍රෝන ටයිමකට ක්‍රෝන දෙකක් වල රස්සාවක් කරන්නේ අවනි ටයිමර් ක්‍රෝන 50ක් කරන කොහොමද තහයි අත්තා ඔබ ඉගෙනගෙන තියෙන අනුමත කියලා තොපින් පදින්නේ නැත්නම් ඉස්කිප්පේ කරන මොලේ තියනවා එයා සම්මුතක් කියන්නේ ඔබට තමලාට හිතන්නේ අත් ඉන්නත් බවද මේ කියන්නේ මම ගියන් ගියාම තමයි ආයෙත් මේ මාතෝ මගේ වැඩිම අකල් කරුමයක් තිබිලා මරනොත් හැදෙන්නේ කරන අයි කුමේ දුබදිකින් තමයි ඒක තමයි කරන්නේ පාත්‍ර දෙන්නේ නැහැ කියලා කිව්වොත් ඉතින් ලෝක දෙකේම අධිපතිකම් කරන මඩපදල ඉස්සප ගන්න කියන්නේ බ්‍රහ්මණ වැඩ නැහැ කරන්නේ කරුණි දරුවෝ යම්මදාත්ත යොකම් ප්‍රයෝජන ගන්නවා. එකලමන්නේ එංගලන්තේ ඇමරිකාවේ අපි ඇමරිකාව යන්න සූදානමක් තියෙනවා මේ යන්නේ එහෙම ගෙදරට මේ මේ වෙන විශාල වශයෙන් දේවල් නියුමනේ ඒවල සූදානම් කරගෙන යනවා ඕස්ට්‍රේලියාවෙන් පවුල් පවුල් එනවා හරි පවුල් කේන් අම්මයි තාත්තයි දුවයි පුතා පුතාලු දුලයි දුවට දාහත්යි ආදිවාසී පිස්සු හැදලා ඉන්නේ එහෙම හිතනවා ඒ පිස්සු හැදලා වගේ කියලා ඒක තාත්තා කෙනකින් අහුවද ඒ මහත්මයාගේ අම්මා ඕගොල්ලෝ නම් ගියත් තමයි ඔය දරුවෝ එන්නේ ඕක ඊවලේ මහත්මයා ආනලේ අම්මගේ අම්මේ අම්ම හොලේ ධර්මයේ දන්නවා අම්ම තාතුණාන්ද විශ්වාසද තාතුණාන්ද කියලා තියෙනවා නේද සත්තු සත්ල දේවීන්ගේ පදවිය සියක් වතාවක් ලැබීම සෝතාපන්න ඵලයේ සොලස් කලාවෙන් එක්කත් වටින්නේ නැහැ කිය. එහෙම 16න් පවුවක වටින්නේ නැහැ. අම්මේ මට මගේ පුතාව සත්‍ය රැජ කරන්න නැහැ නේ. සත්‍ය දෙන්නේ කරන්න නැහැ නේ. ඒක නිසා මම ඊට වඩා උදේට දෙන්නේ යන්නේ. ඊට වඩා එකක් දෙන්නේ. ඒක තමයි සෝතාපන්න ඵලයේ දෙන්නේ. ඔබ මට කිය. ඔබගේ දරුවෝ වැරදි වැඩක් කළොත් ඔබ බලෙන් හරි මේ දරුවව හොඳ ළඟට ගන්නවද නැද්ද? ඔබගේ දරුවේ කුඩු ගහන්න බැලුවේ. මේ දරුව කුඩු ගහද්දී මේ දරුව වින්දනයක් හදනවද නැද්ද? කරනවා. එතකොට මේ කුඩු ගහන යාළුව මේ දරුවත් එක්ක වින්දනයක් ලබනවද නැද්ද? ඔබ දැනගන්නවා මේ දරුව කුඩු ගහනවා කියලා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔය දරුව බලෙන් හරි අදගෙන යනවා නේද? ඒක නවත්තන්න. හරි ඒ දරුව කැමතිද කියන්න පුළුවන්. හරි බලෙන් හරි අදගෙන යනවානේ. එහෙනම් අදගෙන යනවා වර කුඩු ගන්න අනිත් යාළුව මොනවා කියන්නේ? මේ උඹලා වරාව අදගෙන ගියාට එයා කැමති නෑ. නෑ ඒක ඔබට ප්‍රශ්නයක්. එහෙම කියන්නේ. ඔබ කරන්නේ ඇයි බලෙන් හරි ළමයා අදගෙන යන්නේ? හරි දෙයක් නෙවෙයි. එහෙනම් තින්නේ ළමයා අටමැටි උනත් නෙවෙයි. මේ රාය අදගෙන. මේ වැ ඉඳලා තිරිසන් අපායේ ගිහින් උදේට වඩා. ඒකනේ ජීවිතේ ඇත්ත කතාව. ඔබ දන්න දරුවන්ගේ දිව්‍ය ලෝකයයි කියලා හිතන දරුවෙක් ඉන්නවා. මේ රටේ ඔබ දන්න දරුව ටිකක් අරගෙන අවුරුදු 14ක 15ක පොඩි ළමයි නේ. අවුරුදු 14ක 15ක වගේ ළමයි. 10 දෙනෙක් අරගෙන පොතෙන් කීපනේ දිව්‍ය ලෝකයයි කියලා හිතනවා. මම නම් තාම දැකලා නැහැ ඒක. ඒ මත්තමට දිම්මෝද. ඒ මත්තමට සිම්වත් කිව්වා. මම දැකලා තියෙන්නේ කලද. මැරෙන්නේ ඉතලා යෝස. පදවමයි තමයි කතා දෙන්නේ. බෞද්ධලම් සුද්ධ නගරයකට මොන කතාද? බෞද්ධලම් ඉතින් ඒකද දැන් දරුවේ දෙන්න තියෙන ලකුණු දාන්න. අපරාධින් මම හරි දුකයි. ඉතින් එහෙම තරුණ ජීවිතයක. පොත අම්මලා තාත්තලා හිටියද? දැනුම තේරුම තියෙන අම්මලා තාත්තලා හිටියද? දැනුම තේරුම පිළිච්ච අම්මලදාත්තල කියන අධිගමනේ ඒ ආයම යොමු කරනවා යහමඟ. යහමඟ කියලා කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ දිනියක් ඉස්සරහින් ගිහිල්ලා පන්දී සමාදන් වෙන එකම නෙමෙයි. පොඩි අයටත් ඉන්නතේ මේ ධර්මය අවබෝධ වෙනවා. ඔබ හිතනවාද වෙන්නේ නැහැ කියලා. දැන් මේ අපේ මේ මහත්යගේ පුතා. එක උදාහරණයක් මම කියනවා. යම් ධර්ම කාරණා දැනගන්න. හරි ලන්ඩන් වල ඉන්න ධර්මදාන අපේ මහත්ය කියන කතාවද? බුදුන් වහන්සේ අහගන්න දෙන්නේ ධර්ම කාරණා. ඒකෙන් ධර්මයේ තේරෙන්නේ නැද්ද දරුවනි? තේරෙනවා. එහෙනම් ධර්මයට යොමු කරන්නේ නැත්තේ කවුද? මිත්‍යා දෘෂ්ටික දෙමාපිය. පන්නන යනවා නේද? හැබැයි මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ සිංහසෙන් සම්මා දිට්ඨියට පත් වෙච්ච නැති කියන. මොකද්ද සම්මා දිට්ඨිය? මා කරන දික්ටි සංකේ මොකද ලෝකේ සාමන ලෝකේ සුභයි කියලා හිතාගෙන අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා යන බවන සංකේ ඔන්නයේ සං එපා කියලා මා කරනවා කියන්නේ පලි මා මේ බාල සමාගම කියලා මට මේ බාල සමාගම කරලා එපා අන්න එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා යන මේ බවගමට එපා කියලා හටගන්න දෘෂ්ටියට කියනවා දිනුනි සම්මාදිට්ඨිය. ඒ දේ සම්මාදිට්ඨියට ප්‍රත්‍යමිත හැම කෙනෙක්ම මිත්‍යා දෘෂ්ටික දෙන්නේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටික දෙමාපියෙකුට උරුම දරුවෙක් මහා වාසනාවක්. මම මේ කියන ඒවා මේ මේ දැන් බොහෝ ප්‍රමාණයක් අහනවා ලෝකෙ. ඒ හැමෝටම තමයි කියන්නේ හැබැයි ඔබගේ හිත දිස්සම කියනවා නේද? මේකනේ ඇත්ත සිත් වෙන්න පුළුවන්. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙම කොහොමද මැරෙන්න එක අපායෙන්? මැරෙලා ඉන්න කියන්නේ කොහොමද? ආවලා මැරුණා කොහෙද ඉන්නේ කියලා මම කියන්නේ නෑ. මේන දෙක මානේ ඉන්නවා. තමන්නුන මේන දෙක මානේ ඉවත් නෑ. එහෙම තේරීම ඉන්න. මහතෙන්ම ඉන්න. මහවුරු කියන ළඟින් ඉන්න. මහවුරු කියන කෙනෙක් යන ගිරගෙදෙත් නෙමෙයි. මේක තමයි මහවුරු කියන්නේ. මේක ළඟින්ම ගිහින්. තාම ඉන්නේ නෑ කල්ප කාලාන්තේ. මහා අපරාධයන් නිසින් මේ මනුස්සත්වයක් ලබලා දිගන්න. සත්‍යන්නේ තියන එළාවේ. සත්‍යන්නේ නැත්තම් හැම කෙනෙකුටම හේතුවක් මොනේ එක්ස්කියුස් එකක් තියෙනවද? මේ දැන් ඔන්න අපේ ඉන්න මේ ටිකක් වයසට ගිය මොන මහතුරු කියනවා අනේ අපිටත් පරිද්ද ලබා දෙන්න. අපිට මේ සත්‍යන්නේ කලින් ඇහුනේ නැහැ. ඇහුණා නම් අපි මේක කලින් මේක කරගන්න. ඒක නිසා අපිටත් අවස්ථාව ලැබලා දෙන්න. ඒක නිසා මේ ආරාමයේ බැරි වෙන කාන්තාවන් සඳහා අවුරුදු 60ක් එතන 65ක් ඒ තරමක් අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් වුවමනාවෙන් මේක කරගෙන ඉනවන නම් ඒ කෙනාගේ පරිසර තහනම් කරන්න අපිට අයිති නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වාසි දිනුම් දැක්වලා නැහැ කිසිම අවස්ථාවක. අවුරුදු 90ක් කෙනෙකුට ඕන පරිදි ඉන්න පුළුවන් යන්නේ. ඒවට විරුද්ධයි. ලංකාවේ ඉන්න සමහර පිළිස් අපිට ඒවට ප්‍රශ්න තියෙනවා මේ වෙනකොට. වයසක මිනිස්සුම පරිදි කරනවා. ඒ තරම් මහා මේ නරුමේ ඉන්නේ වයසක මිනිසුන්ව ප්‍රයිටි කරනවා. ඉතින් වයසක මිනිසුන් මෙලියද මේ ලෝකේ කරන්නේ? දැන් අද අපි මේ ඉන්නේ වයසක මිනිසු කරනවා ලෝකේ නෙවෙයි. අපි කරනවා ලෝකෙද මේ ඉන්නේ නේ. අපි කරනවා කියනවා අනාගත පරපුරක තියෙනවා. මේ රටවල ඒ තරම් මේ කොච්චර ශේෂද බලන්න මේ වගේ නේද රටවල. වයසක මිනිසු නිකන් ආවද පාරේ හිනද? ලංකාවේ ඉන්න අය වගේ මුදු මේ. වයසක උන්ව ප්‍රයිටි කරනවා. අපි වල විරුද්ධයි කියන්නේ මම මොන තරම් නිහිනද කියලා. ඒක වයසකයි නිවන් දකින්න ඕනේ. ඒක සුදුසු නෑ. ඒක නිසා පින්තුනේ අපි අවුරුදු 65ක් යනනම් කාන්තාවු 70ක් යනකම් පිරිමින්ගත අවස්ථාවක් දෙන්න. හැබැයි ඉස්සරහට දෙන්න. ඇයි? ධර්මයේ අහලා. ඇයි? දැන් ඒකට කියනවා අනේ අපි ධර්මයේ අහලා තිබුණේ නෑනේ. එහෙම කියන්න පුළුවන්. නෑ ධර්මයේ දැන් තියෙනවා. දැන් ධර්මයේ තියෙන ධර්මයේ තියෙන වෙලාවේ ළමයි හද හද නමුරු ගුරු හද හද කියන එහෙම මුරු ගුරු එක්කම සමරපරයි බලන්නේ. මොකද තින්න තුන් කියන දානේ බලනවා නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ. ධර්මයේ නැති වෙලාවේ ඕහන්. අර ධර්මයේ නැහැ කියලා කියනවනේ දැන් තියෙනවා කියලා කියන හරි වෙන හත්ය රෝමියෝනේ. ඒකයි තින්න තුන් නිකන් හිතලා බලන්න. ඔබ ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. ඔබගේ ජීවිතය වෙන තත්ත්වයකට හරව ගන්න. හරවගත්තේ නැත්නම් ඔබට වෙන්නේ මහා විනාශයක්. ඒකමද හෙට ඉර පායයිද නැද්ද කියලා මට විශ්වාස නැහැ. හැබැයි මම මේ දැන් කියන එක නම් මට ඊට වඩා විශ්වාසයි. ජීවිතයේ තත්ත්වයකට හරවගත්තේ නැත්නම් ඒකින් මේ මනුස්ස අධ්‍යයනයේ නිවන් දකින්න හදාගත්තේ නැත්නම් ඔබ තරම් මොඩියක් තවත් නැහැ මේ මුළු අත්දැකීම. ඒක නිසා තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් උපරිම දායකය ඕක. අන්න ඒක දෙන්න. මම කියන්නේ නැහැ හිතන වැඩි කරන්නේ කියලා දරුවෝ. ධර්මයේ දෙන්න කල්ලි. ධර්මයේ කතා කරන ඔය දරුවෝත් එක්ක. ඔය දරුවන්ට සිංහල පොඩ්ඩක් හරි තේරුම් ගන්න ධර්මයේ කතා කරන්න පටන් ගන්න. ඔය දරුවෝ තීරණයක් ගනි එදා. ඔය දරුවෝ සමහරවිට ඔබට වනා පින් වරපු අය වෙන්න පුළුවන්. ඔබ අවුරුදු 30ක් 40ක් ගාවට ඔය දරුවෝ ඉස්සර කල් යන්නේ නැහැ. හැබැයි එදාද ඒ අයගේ මගට පාද කරන්නත් එපා මිත්‍යා දෘෂ්ටි වෙන්නේ. සම්මා දිට්ඨිය දෙන්න. සෝවාන් වෙන්නේ. එතකොට බය නැහැ නේද අනුදම් සතර පායට යන්නේ. හරි සෝවාන් වෙන්න කයි ගෙදරින්. නිකන් ඔය කාල මිදිනේ සෝවාන් වෙන්න බෑ නිකන් නිකන් ධර්මයේ සමනය කරන සමනය කරන ධර්මයේ මෙහි කරන්නේ. ඔය හරි දුටි කියලා තෝ පිටුනේ සෝවාන් වෙනවා. සෝතේට වැටෙනවා. හරි ගලාගෙන සැඩ පහරට වැටෙනවා. ගලාගෙන සැඩ පහරට වැටිච්ච කෙනෙක් ආපෞදරය. ඕන්න කෙනෙකුට පුළුවන් ආයාසයෙන් අල්ලගින්න. අල්ලගින්න අපේරුවා මොකද වෙන්නේ? ආයියා ඒක නම නවත්තන්න බෑ ඒක නම ඒ කාන්තිම නිවන් දකින්න මේ සම්බුද්ධ ශාසනය කෙලවර වෙන්න කලින් මේ සියලුම සෝතාපන්නයෝ නිවන් දකින්න ඕනේ එහෙම නැත්නම් බුද්ධාවාදයට යන්න ඒක නම අනාගාමී ඉන්නලා ඕනේ යම්කිසි පුද්ගලයෙක් සෝතාපන්න වුණා නම් මේ සම්බුද්ධ ශාසනය එයා එක්ක අරහත් වෙපත් වෙනවා එහෙමත් නැත්නම් බුද්ධාවාදයට යන්න ඒකින් අනාගාමීත්වයේ සාක්ෂාත් කරගන්න දැන් හිතර බලන්න. දැන් සෝතාපන්න වෙන ලැබුණොත් ධර්මතාවයෙන්ම ඔබට නිවන් මාර්ගය ලැබෙනවා නේද? එහෙනම් පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කළ මේක අවබෝධ කරගන්න. මේ මොයි මහලු රොබර්ට් සයින්ස් නෙමෙයි. මම ඔබට බොහෝ කරුණ ගම් කරුණ කරුණ කරුණ ටික කියන්න. ඔන්න ඔය විදිහ හිතන බලන්න. දැන් ඔබ හොඳ ආකාරව දන්නා ඔබේ ජීවිතය ගැන. ඔබේ ජීවිතේ කොයි වෙලාවෙ කොහොම මොනවා වෙයි කියලා ඔබ දන්නවද? ඒකයි ආයි මම කියලා දෙන්න දෙයක් නැහැ. මේ දැන් ඉන්නෝ එක මොනවා වෙයි කියන එක දන්නේ නැහැ. නේද? මේ ආධුනිය හොඳට පුතුවක් උදේ ඉන්නේ ඩෝන කෙනෙක්. ඒක ඇනේ ඉන්න පුළුවන් අන්තර වර්ගය. ඒක තමයි විදිය. එහෙනම් මේක මහා මහා කරගන්න එක තමයි කරගන්නේ. එහෙනම් මහා මහා කරගන්න මේ සම්පූර්ණ පුළුවන් තරම් කරනවා. තමන්ට ඉර ලැබෙන හැම මොහොතකම ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරපු ධර්මයේ මොහොතින් මොහොත මෙනෙහි කරන්න. ධර්මයේ මෙනෙහි කරන්න වෙන වෙලාවක් ඕනේ නැහැ. දැන් මම අද පැය 4ක් විතර ධර්මයේ මෙනෙහි කරනවා. ඒක වෙන වෙලාවක් කියන්නේ නැහැ. මේ දේශනාව කරලා ඉවර වුණාට පස්සෙත් මට තාත්තාන් වෙලාවක් තියෙනවා. මට ධර්මයේ මෙනෙහි කරනවා. ආයෙ හිරදාවන්ට කන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවත් හොඳයි ධර්මයේ මෙනෙහි කරනවා. වැටිගිරි කැටිගිරි කරන වෙලාවත් හොඳයි ධර්මයේ මෙනෙහි කරනවා. ඒක වෙලාවක් අවශ්‍ය නැහැ. යම් අවස්ථාවක ඔබ ගානක් හදනවා. ඊය මනස විහිදවල වැඩක් කරනවා. අන්න එතකොට ධර්මයේ මෙහෙ කරන්නද? ඒ හැරෙන්න. යනකොට, එනකොට, ඉනගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සැදදිලා ඉන්නකොට, ඒක නිදාගෙන ඉන්නකොට නෙමෙයි. නිදාගෙන ඉන්නකොට ධර්මයේ නිකන් බලන්න. නැහැ. සැදදිලා ඉන්න. ඒක වල ඇලවිලා ඉන්න. කොයි මොහොතේ මොඩලේ ධර්මයේ මෙහෙ කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ තියෙන්නේ ඒකට වීර්යයක් විතරයි. මට නිවන් දකින්න ඕනේ. අන්න ඒක තමයි දෙන්නේ. සමහර දරුවෝ ඉන්නව ලංකාවේ. ඒ දරුවෝ පරිච්ඡේද දෙන්න පුදු භාෂාවක ඉන්න දේවා කියලා එන්න දෙන්නේ. හරි? මිත්‍යා දෘෂ්ටික දේවා කියන්නේ ජාතක වෙලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ බැන්න හැම නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික දේවරුත් තියෙනවා. ඇයි සම්මා දෘෂ්ටිකය කියන්නේ? එහෙනම් ඒක අනිත් පැත්ත මිත්‍යා දෘෂ්ටිකයනේ. අනු වෙනවද? නේද? මේ යමේ සම්මාදිකටපත් වෙලා නැත්නම් එයා අදුලිවතේ මිත්‍යාදෘෂ්ටි. මේ වචනවල තේරුම හරියට දැනගන්නද? අදුලිවතේ මිත්‍යාදෘෂ්ටි. කෙනෙක් කියනවා මිත්‍යාදෘෂ්ටි අන්තිමම ඉන්න. රසවස්තු මිත්‍යාදෘෂ්ටි කරලයි. මම කියන්නේ නැහැ අපේ දමාපි ඉතර වටකට නැල්ලක්. ඒක ආයතනෝ කියනවා. එතනින් මෙහා ඉන්නේ. නමුත් තාම හොතල බන්න වෙනවා. අන්න ඒක නිසා කිමෙතන මේ නිවෙන්නේ තියෙන වැදගත්කම තේරෙන්නේ. ඒක නිසා දරුවෙක් ඉතින් දෙවියන් වහන්සේ හදවට මොකද වෙන්නේ? කොහොම හරි කරලා ඒක මල පවත් ගන්න තමයි. එහෙම කරලා තමයි ඉතින් ආයේ කල්ප කාලාන්තරේ නිවන් දකින්න හම් වෙන්නේ නැහැ මොකද? මේ මහා පාපයන්නේ කරන්නේ. ආලංකාරීය මට්ටමකම හිටියේ මහා පාපවාදී ඇත්තේ. කෙනෙක්ගේ නිවනක් අහනවා වගේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක. ධර්මයේ කොහේ වෙලාද යන රීමා බෝධිහාලුදා. නිල ආරාධනාවකට මොකද? ප්‍රාර්ථනා කරනවා මහා සත්පුරුෂ ධර්මයක් මට ලැබෙන්න. එහෙම ධර්මයක් ලැබුණාම ඒක ධර්මේවත් එක්ක මොකද? සම්මුද. වංචාවක් නෙමෙයි කියලා දන්නේ. පන්ගල වංචාව කිරියාල සත්පුරුෂ ධර්මයේ ඉල්ලා මොකද වෙන්නේ? අනේ යාල නිවන් දකින්න හේතු ආහාරවල තියෙන කෙනෙක් ගැලපිලා එනවා. ඊළඟට ඒකට නිවන් දැකලා දෙන්නේ. කොන විදිහ තමයි දෙමාපි හඳුන් ගන්නවා. තමයි. සමහර දෙමාපි ඒ අය සම්මාදිට්ඨිය කරනවා. දරුවෝ නිත්‍ය අදෘෂ්ටිය. කොච්චර නිවන් දරුවෝ ඉන්නේ නැහැ වාන්නේ. එහෙම නැත්තේ. සිල්ෝගේ නැති. ඉතින් මේ ඔබට අවස්ථාවක් උදා වෙලා තියෙන වෙලාවට ඔබ මේක කරගන්න. එතකොට වෙන්නේ ඔබ මේ දේ කරගත්ත කියලා කියන්නේ ඒකෙන් ඔබගේ පරපුරට සාන්තිය. කවදාද වෙන්නේ? ඔබගේ දරුවන්ට සාන්තියක් සිද්ධුයි. නැත්තම් එහෙම වෙන්නේ දෙවිලි මැරලා යන්න තමයි. ආ ඒ වෙනම දෙකක් තියාගන්න එපා. ඔය උද්දදාගෙන ඉන්න කාට අන්තිමට වෙන්නේ නම් අරක තමයි. ඒක ගැන පොඩ්ඩක් හරි හිතන ඔන්න. වහ වහ ධර්මයේ තියෙන එක තමයි කරන්නේ. ඒ කරහු බවුනම් ගෙවන්න වෙනවා. කරහු බවුනම් කියන්නේ නෙමෙයි නම් වෙන්නේ නෑ. නිවන් දකින්න. හැබැයි නිවන් දැකේ ගම මොකද වෙන්නේ? අර පව ඔක්කොම හවු කියලා. ඉතින් එහාට පරිසම් නොදීපු ටික හවු කියලා. දැන් කෙනෙක් කියන බුණා මිනි වර්ගු. දැන් මිනි වර්ගු නිවන් දකින්න බැරිද? බුදුවා. අංගුලි මාන තරම් මිනි වර්ගු කෙනෙක් ඉන්නවද මේ ලෝකේ රාමන්න හිරගෙදර කියන්නේ? නෑ. හැබැයි මොකද කියන්නේ කියලා නේද? අම්මා තාත්තා මැරුවොත් ඉවරයි. අම්මා තාත්තා මැරුවොත් ආපහු ඉතින් එන්න හම් වෙන්නේ නැහැ මේ ලෝකෙ. දෙලිම අවිධිමාන අරකාදීන තමයි යන්නේ. ඒ හැරෙන්න. අනුගුණි වාල තරම් මිනි මරුපයි මේ ලෝකෙ නැහැ නේද? එලා අඟුලි වල කියන කෙනාට නිවන් දකින්න හේතු වාසනාවක් තිබුණා. බෝකම්බර හිරගිල්ල නැද්ද නිවන් දකින්න හේතු වාසනාවක් තියෙනවා. තියෙනවා. අන්න ඒක නිසා තමයි තියෙන්නේ නිය අපි ලංකාවේ ගිහිල්ලා මේ දේශනාව කරන්නේ. මොකද බෝකම්බර හිරගිල්ලත් ඉන්නවා කියන්නේ නිවන් දකින්න හේතු වාසනාවක් තියෙනවා. මොකද අපි සාතුරුණාන්ගේ දේශනාව අනුව මේ චිත්ත නීති ක්‍රියාත්මක වෙන හැටි අපි දන්නවා. මේ චිත් මිනිසුන්ගේ ක්‍රියාත්මක වෙන හැටි අපි දන්නවා. මිනිහක් වරන්න හදගන්න එක හිත. ඒහි පරම්පරාව ඉවර වෙනකොට ඒක මිනිහ වගේ කියලා තියෙනවා. හැබැයි මේ එක විනාඩි දෙකකදී තමයි මේ හිත් පරම්පරාව උදී. හිත් ලක්ෂ ගාන කියලා මේ විනාඩි දෙක අතුරද. දෙවෙනි විනාඩි ඉවර වෙනකොට ඒක වගේ. ඒක මිනිහ වගේ. එතනින් ඉහට ඒකට තියෙන පසුතැවෙන එක විතරයි. මිනිහ වගේ කියන මහලු ප්ලෑන් කිරීමක් අවශ්‍ය නැහැ. මේ සතියක් ඇතුළත මේ ඉතලියක් මම කියන්නේ. එංගලන්තේ වොට්සන් කියන පැත්තේ අවුරුදු 14ක පොල්ලේ බීමට ඇදගෙන ගෙනින් හල්ලි හොයාගන්න බැරුව වෙන කෙනෙක්ගෙන් ණයට හල්ලි අරගෙන දීලා අවුරුදු 14ක පොල්ලේ කිස්සෝල යන වයසේ අවුරුදු 14 කියන්නේ මම 9 වසර විතර පොල්ලේ පවුම් 600 ගානක් යනකම් දීලා අනිත් එක හල්ලි දෙනකොට මුදා දෙන්න හල්ලි දෙන්න අතර පොඩි මහින් මාත්‍රීම කොනවයි දෙන්නේ නැති අනිත් එකා ගත්තලු 30ක් ගෙදර විවිධ දීග අඩිය කාමාරෙක විතර 100ක් අරගෙන අනුගේ පස්සේ ලෝකේ ආවලු අරු දුර ගියා බේරෙන්නේ කොහමද ගියරොට කින් ගත්තොත් දේරු නැහැ කියලා ඒ කාරණ දුර දුර දුර ගියරකට ගිහලා හාත්තු රස්සාල් බලනකොට යතුරු නැහැ හාත්තු ගිහලා දොර ගාව හිර උනාලු හැමම අනුගේ බිල්ඩින් අරගෙන තී පාරවල් හයක් කරලා ගියාද මුළු ජීවිත කාලයක් නමුත් ලෝක සම්මතයෙන් එහෙමයි නේද වෙන්නේ? අනික කොල්ල ජීවිතාන්තයේ ඉතිරි. දැන් මිනිස් ජීවිත දෙකක් ඉවරයි. ඉතින් මේ වගේ හිතලා බලන්න. ඔබගේ දරුවා පවා විය හැකි ඔය කියන එක. ඉතින් ඔබගේ දරුවා කේන්තියක් කරනවා. ලොකු කේන්තියක් කරනවා. ඔබත් එක්ක අම්මත් එක්ක නැත්නම් තාත්තත් එක්ක ලොකු කේන්තියක් ගිහිල්ලා. අතේ තිබුණේ මේ පොඩි මොන හරි පොඩි දෙයක් ග්‍රෑම් 20ක දෙහෙක දෙයක් කෝගෙන් බබල ගන්න හේන්ති නේද ඔය නරක නිලයකට වැදුනා ඔබ බෑන්න දැන් ඔබත් ඉන්න දරුවත් ඉන්න දරුවා මේ අද ඇවිත් ආව නෙවෙයි ඉවර වෙන්නේ කෙලින්ම අවිස්සමාන හරකා දෙන්නේ කෙලවර නිකන් ඉතල බලන්න තමයි දරුවා තෝත්තා පන්නේ තවර කවදාවත් හේතු සකස් වෙයිද අම්මදාත මරෙන්නේ නැහැ. ඇයි සෝතාපන්නේ කති ආනන්තරීය පාප කර්ම පහෙන් එකක්වත් සිද්ධ වෙන්නේ හේතු නැහැ නේද? සෝතාපන්නේ අම්මගේ දෙල්ලට උදී කෝච්චිය කරලියන්න ගියා. කෝච්චිය දෙලනවා මිසක් අම්ම මැරෙන්නේ. ඒකට හේතු නැහැ නේද? සෝතාපන්නේ කෝව කරන්නේ නැහැ. මම තේරුම් ගන්න මේක. එහෙනම් දෙමුතුනි ඔබ සෝතාපන්න නැත්නම් ඔබත් ඔබ කියන පාවිච්චි දරුවා සාරයි කියලා සෞන්දර්යයක් ඔබ කොහේදී හරි දැකපු ලස්සන දරුවෙක් නෙමෙයි ලෝකෙට හේතු කොහොමද ගුණගරුක ළමයෙක් නෙමෙයි ලෝකෙට හේතු ඔබ පැහැදිලි කළ ළමයි ඔක්කොම අල්ලගෙන කියලා. ඔබ දරුවෙක් හදේ. ඔබ දැකලා තියෙන දරුවෝ ඔක්කොම අම්මලා තාත්තලාට ගාන මොල්වරන් ගාන ලී හොල්ලන ළමයි. ඔබල අපි කන්නේ. ඔබ කොහෙද ඉන්නේ දැක්කා? මොහොම ගුරු කෝටි ගොරකල් දරුවෙක්. අන්නේ දැක්කම ඔබට ඒ වෙනවානේ ඉතුරුයි කියේ. මෙන්න මේ වගේ තමයි කරන්නේ. එහෙම එකෙක් හැදී කියලා හිතාගෙන නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද අනුගමනය කළ දරුවෝ බිහි වෙලා ඉන්න අම්ම. ඔය බලාපොරොත්තු වීම නෙමෙයි දරුවෝ ඇති. නමුත් ඒක උනරා. එහෙනම් සිංහසනේ මේ ලෝකේ දේව හේතුන්ගෙන් සකස් වෙනවා මේක. අපේ කැමැත්තට වෙන්නේ නැහැ. අද ඔබ මාව බලාපොරොත්තු වෙන ඉති හැමෝටම කියන්න ඕනේ ඒක උනාද නෑ ටිකට් එකක් බුක් කර ඒකට ගෙවල් ඔක්කොම කරලා ඒ සිස්ටම් එකේ නම නෑ කොහොමද එන ඕකෙන් තේරෙන්නේ නැත්නම් කියනවාද මේ ඒ රටේ ඉඳලා මම මේ රටට එන්න මොනතරම් හේතු සකස් වෙනවද එහෙනම් ඔය හේතු ටික සකස් වුණොත් විතරයි මේක තියෙන්නේ මේ කර්තව්‍ය දෙන්නේ. හේතු කටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුගේ හේතු ගැළපීලා බැඳීම. ගැළපීලා සකස් වීම. දේවල් ලෝකෙට සකස් වීම. හේතු නැති වෙනකොට දේවල් ලෝකෙ යනවා. ඔබගේ ඥානත්ත ඔය එකක්වත් දෙන්නේ නැහැ. ගින්නක් ඇති කරන්න පුළුවන් කෙනෙක් මට කියන්නේ මොකද නේද? ගින්නක් ඇති කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මෙතන කවුද? මං කියන්නේ ගින්නට හේතු ලෙස කරන්න පුළුවන් අය නෙමෙයි. ගින්නක් ඇති කරන්න පුළුවන් අය ඉන්නවා. හරියට විද්‍යාවට යන විද්‍යාවේ අපි දන්නවා මේ ගින්නක් ඇති වෙන්න සාධක තුනක් තියෙනවා. දහණය වල ද්‍රව්‍යයක්, පිච්චෙන දෙයක් ඔක්සිජන් දු. ඊළඟට ජ්වලන උෂ්ණත්වය. එහෙනම් යම්කි උෂ්ණත්වය. අද දාසිය වෙන ජ්වල උෂ්ණත්වය බොහොම පොඩ්ඩයි. බොහොම අඩුයි. තරකැලක් නෝ ඊට වඩා වැඩි. ඔය තුනෝ. එහෙමද? කියලා අපිට ඔබට කියලා දැක්. ගින්නක් කියලා කියන්නේ. ඔය හේතු තුනේ එකතුවක් කියලා. ඔක්සිජන් තියෙන උෂ්ණත්වය තියෙන ගිනික ද්‍රව්‍යය. ගිනිකනි එනදී ගිනිගල්ලක මේ කොහොමද ඉන්නේ? ඉර පායනලා ඒ උෂ්ණත්වයක් තියෙනවා. නේ? අර ගිනිගල්ල දෙයක් තියෙනවා. එහෙනම් ගිනිගල්ල ගිනිගල්ල දෙකක් තියෙනවා ඔක්සිජන්ත් තියෙනවා උෂ්ණත්වයක්. පුළුවන්ද? එහෙමනම් දැන් ඔබට හොඳට තේරෙනවා නේද ගින්නක් කියලා කියන්නේ ඔන්නෝගේ හේතු තුන ගැළපීලා බැඳෙනකොට පිටිලාමාලන දෙයක් තියෙනවා. එහෙනම් ගින්න කට හදාගන්න ඔබට පුළුවන්ද? නෑ. ඔබට පුළුවන්. ගින්න සඳහා හේතු එකතු කරගන්න. පොත ගින්න සඳහා හේතු එකතු කරද්දී මොකද වෙන්නේ? ගින්න නිර්වාණය. හේතු එකක් හරි නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගින්න නැති. දැන් මම මෙතන. ලයින් එක ගන්න. මේ ලයින් එක ගහනකොට. ඔබ හොඳට බලාගෙන හිටියොත් එහෙම. ඔය ලයින් එකේ ගින්නද එන්නේ මොකෙන්ද කියන්නේ? ඔබට මොනවද එන්න කරන්නේ? කන තුස්සිය යාගත් යන ලිංගෝ පිටිනවා ඉන්නද ඒකේ තමයි දැන් මේක තාලිගෙන හැම කියන්න පුළුවන් කරන්නේ. නෑ. ඊළඟටම නයිට්‍රජන් යන වස්තුවෙන් අතගත්තාම ගින්න නැති වුණා. ඔබට කියන්න පුළුවන් ගින්න කොහෙද ගියේ කියලා. කියන්න. එහෙනම් පින්වතුනි මේ ලෝකෙට එන ඒවා තියෙනවද? නෑ. මේ ලෝකෙට යන ඒවා තියෙනවද? ඒත් නෑ. තියෙන්නේ මොකද්ද? හේතු ටිකක් එකතු වීමෙන් හටගන්න. ඒ හේතු නැති වීමෙන් නිරුද්ධ වෙනවා. දෙන්නේගේ ආදරේ කියන්නේ මොකක්ද? මොකද ඔබගේ ජීවිතේ නියම තැනින් තියෙනවා. නිවන් දකින්න තියෙන ජීවිතේ. හත්වන්ගේ ජීවිතේ වයිස නිවන් දකින්න බෑ. වයිස්ගේ ජීවිතේ හත්වන් නිවන් දකින්න බෑ. තමන්ගේ ජීවිතේ තුලින් නිවන් නැති. තමන්ගේ ජීවිතේට ධර්මය දාන්න. ඒ දානකොට මොකද ප්‍රත්‍යක්ෂ වෙනවනේ තමයි. මොකද හත්වල් වෙච්ච දේ මට වෙලා නැත්නම්. දැන් ඔබ හිතනවා මේ හැබැයි ඔබට වෙච්ච දේ ඔබට වටුනවා කියලා ඔබ දන්නවනේ හොඳට. අන්න ධර්මයේ ආලෝකය කොහොමදුනේ? එතකොට ප්‍රත්‍යක්ෂ මොකක්ද? හත්මෙන් වයිස්ගේ ආදරේ කියන්නේ මොකක්ද? හේතු උදව් මොකක්ද? හේතුන්ගෙන් ඇතිවෙච්ච ඵලය. පොයේ දෙන්නගේ ආදරේ පවතින්නේ ඒකට අදාළ හේතු ටික තිබ්බොත් විතරයි නේද? ඒකට අදාළ හේතු නැති වුණොත් මොකද වෙන්නේ? එහෙනම් පින්වතුනි ඔබගේ කතාවේ දික්කහලයක් වීම කොච්චර කාලයක් වෙයිද? ඒ හේතුයි. ඔය කතාවේ කතාවයක් වෙලා තියෙන්නේ හේතු ටිකක් නිසා. ඔය හේතු ටිකෙන් එකක් හරි අයින් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දික්කහල. නීතියෙන් දික්කහල නොවුනත් හිතෙන් දික්කහල. නළු වෙන සමහර අය දික්කහල දෙන්නේ නැන්නේ කීදී. තන හිතෙන් නම් මොකද දික්කහල. චෝපපති නෝර බලු පතින නම් එපා. ඒකේ පටන් ගත්තේ කොහොමද කියලා? මතු බවට. හා අනේ උපදින විතර වාරයක් වාරයක් ගන්න මගේ ප්‍රයත්න. සතියයි. ඊළඟට කියන්නේ මොකද? චෝපපති නෝර බලු උපදින්න එපා. ඇයි හේතු? එවල දිගිට හේතු නැන්නේ. එහෙනම් කිව්වොත් හේතුන්ගෙන් කටස් වුණා. හේතු නැති වුණාම මක් වෙනවද? නිරුත් වෙනවා. එහෙමනම් ඔබගේ වසනේ තියන්න පුළුවන් එක දෙයක්වත් තියනවද? ඔන්නය මොලා දෘෂ්ටියට පත් වුණාට පස්සේ තමයි මේ ලෝකේ කැලි ගන්න. කෙනෙක් ඉන්නව සල්ලි කාරේ. උගේ නෑ වළල. අනිත් එක හිතන්න මොකද? මමත් කොහොමද සල්ලි කාරේ ඉන්නව? මම කොහොමද කොහෙන් හරි ගෙනාලා ගෙනෙන්නව? බැංකු කල්ලාද සල්ලි කාරේ ඉන්නව? මාන කල්ලාද සල්ලි කාරේ ඉන්නව? ඒකම තේරෙන්නේ නෑ අරක සල්ලි කාරේ කියලා තින්නේ යම් කිසි හේතුන් ටිකක් හටස් වෙයි. ඒ හේතු සකස් වීමෙන් වෙච්ච දේ පල්ලිකාරේ නිමින් යන්නේ කොච්චර කාලයක්? බොහෝම කාලයක්. මොකද වෙන්නේ? ඒ හේතුන් සකස් වීම එක මොහොතකින් ගැටෙන්න පුළුවන්. පාතල පිටිකාව හැදුණා. දැන් මොකද කරන්නේ? අර හරල් ටික විතර කර කර කර කර කර කර අර පිටිකාව හොඳ නෙවී කියනවා මක් කරනවා. අර හරල් ටික යනවා. ඒක තමයි ඉතින් උදේ කියන්නේ. මොකද හේතු ඔය හැම දෙයකටම ප්‍රධාන වෙච්ච එක හේතුවක් තියෙනවා. ඒකට තමයි ඉතින් කර්මය කියන්නේ. කර්මයේ නදාල විපාක. කම්මස්ස කොම්ම. කම්ම නායාලු. කම්මස්ස යෝනි. කම්ම පටිසරණ. යම් කම්ම පරිස්සාමීති කල්යාණං වා පාපකල්ම. ත්‍ස්ස නායාලෝ ගවිස්සාමි. මොන ධාතුමාන්දේ කර්මය ගැන කිව්වේ? කර්මය කම්මස්ස කොම්මි කම්ම නායාලු. කර්මය නායාද කරගෙන ඉන්නේ. කර්ම බන්දු. කර්මය ඥාතියා කරගෙන ඉන්නේ. කම්ම පටිසරණ කර්මය පිළිගන්න කරගෙන ඉන්නේ කම්මස්ස යෝනි කර්මය උප්පත්ති ස්ථානයේ කරගෙන ඉන්නේ එහෙනම් ඒව තමයි විපාකක් තියෙනවා මේ විපාක කිඳුදුනේ කොයි මොහොතේ එහෙම ඉන්නද මොන තාතල පිළිගන්නද දැන් මොකද කරන්නේ ශරීරික වියදම් කරගෙන වියදම් කරගෙන දැන් මේ අර වියදම් කරන තාක් මොකද මොන වෙන පැත්තට තියෙනවා ඊළඟ මේවා බිමුණ ගමන් තාත්තුනෝ දැන් මේක අපි අර සල්ලි කාලය මෙන්න අමුතු උත්තර පුතා පුතු ගන්න පටන් ගන්න දැන් ගහන්න පටන් ගන්න මොන හරි දුරාචාරය දෙන්න පටන් ගන්න අසාධාරණයකින් සල්ලි හෙව්වම ගොඩක් දුරට තීමුතුනේ ඕවා බවත් නැහැ අර දෙන්නජි මහත්තයත් මොකද වෙන්නේ බැරිම බල දෙකෙත් වෙන්නේ කිසිම මොන අපරාධයක් නෙවෙයි ඒකයි මම කියන්නේ මේ සමාජය ඇතුලේ නිහිරි කන්නේ ජීවත් වෙනවා කියන තීමුතුනේ කොසට ආහාරයක් ඕනේ මේ මෙතනින් පල්ලෙහාට ඔබගේ ඇත්තට බැලලා තියෙනවද මොනවා කෑවත් ඔබට ප්‍රශ්න වෙන්නේ නැහැ නේද මේ කෑම ත්‍රිකෝණ විදිහට හදලා තිබුණා ගෝල විදිහට හදලා තිබුණා තුඩු තුඩු විදිහට හදලා තිබ්බත් කොහොමද තිබ්බත් ප්‍රශ්න වෙන්නේ නැහැ නේද ඔබට දිවසුත් නැත්තම් ඔය කෑම තුඩු තිබ්බත් එකයි නේද සැලිනසු තිබ්බත් එකයි තිත්තු තිබ්බත් එකයි අමුල තිබ්බත් එහෙනම් ඔය ටිකට දැනෙන නිසා අර මාන ලක්ෂණ ගමද අරු කරවලයි හරි නේද මම කරුණ ඔයකට හොඳ නේද කියන මොකද කරන්නේ අසාධාරණයෙන් සල්ලි වලට මේ මිත්‍යා දෘෂ්ටිකේ හැටි අසාධාරණයෙන් සල්ලි වල වගේ මොකද ඊට පස්සේ කරන්නේ දුබරුවත් එක හේතු වෙලා අසාධාරණයෙන් සල්ලි වල වල වල වල කොට ගන්න ඊට පස්සේ ඒකට මහලියන්න තරියු සුදුසු මොකද ඔබ ගන්න ගණිතය ගන්න හදගන්නේ හේතු. එයා හේතු ගණිතය ගන්න හදගන්නේ නම් මේක ගණන් හදගන්නේ හේතු දැක්ක නැහැ. දැන් මොකද මේ එක කාලය ගාන සංහලයේ ආවට පස්සේ දුරුදුර කරන්නේ අර ඔක්කොම නැති බලලා ආයතන කළා. ඉතින් ඒ ළඟට දීපු ධනස්කන්ධය විනාශ කළා ඌ තපායි. අසමදාර්ණේ මල්ලි හමුදුනවර දෙමාපිය දෙන්නත් නේ. ඔන්න පවුලක කරේච්චි. එහෙනම් තාලේ ඔරුවට යන එක දෙයක් තියෙනවා. හේතුන්ගෙන් හටගෙන. හේතු නැති වුණාම ඉවරයි. එහෙනම් එක දෙයකම ස්ථිරතාවයක් නැහැ. අන්න ඒක නිසා අනිත්‍යයි කියලා කියනවා. හැබැයි ඕකට අනිත්‍ය කියලා වදින බුදුහාමර ඒකට පාවිච්චි කරන්නේ. බුදුහාමර ඒකට කියන්නේ අද්දුව. අද්දුව. අද්දුව කියන්නේ ද්‍රවයි ද්‍රවයි කියලා කියන්නේ. ස්ථිරයි කියන්නේ. ද්‍රවයි. ස්ථිර. සදාකල් පවතිනවා. ද්‍රව. අද්ද්‍රවයි. අනිත්‍යං අද්දුවං විපරිණාම ධම්මං අනියතං මොන්නේ කර්මහත මේ ලෝක ලෝකයේ කියන දේවල් ගැන උදාහරණ දෙන්නේ අනිත්‍යං අද්දුවං විපරිණාම ධම්මං අනියතං ඔය අද්දුවං කියලා කියන්නේ අස්තිරයි ස්ථිරව පවතින්නේ නැහැ මේකට සමාන එකක් තමයි අද ගොඩාක් ඔය බෞද්ධ කියලා කියාගන්න විදිහේ කඩේ තියෙන මොකද අනිත්‍ය කියන්නේ හැබැයි අනිත්‍ය කියලා වචනයක් උනන අනිත්‍යං අද්දුවං අනිත්‍ය කියන ලෝකද ඉච්ඡ නැහැ ඉච්ඡාව කියන්නේ මොකද කැමරේ කැමැත්ත ඉච්ඡාව කියන්නේ කැමැත්ත ඉච්ඡා භංගත්වය කියන්නේ මොකද කැමැත්ත නැතු දැන් මොකද වෙලා තියෙන්නේ ඉච්ඡාවට නැහැ අනිත්‍යයි ඉච්ඡාවට කොහෙද තියෙන්නේ කැමැත්තට කොහෙද තියෙන්නේ හේතුන් මොකටද ගැටුනේ දැන් මේකට දෙන්න අපි ඉහළ මම කැමැත්ත නම් මොකද මේකනේ නේද? දැන් මගේ කැමැත්තේ ඉන්නද විතර කාන්නේ? නෑ. හේතු මේ. මේ හේතු ටික ඔක්කොම මේ ලෝණන වාතුරු මේ දවස් 30 කට එකතු වෙලා ඒකට අවශ්‍ය හේතු එකතු කරලා එකතු කරලා එකතු කරලා කී දවසක් ගන්න මේ ගෝල් ගන්න දවස් දෙකක්. ඉතින් කොච්චර බොහොම ඉස්සරහට ගන්නද? කොච්චර පොලිසිය ගන්නද? මොකද ඒවා අවශ්‍ය ડોකියුමන්ට් ඔක්කොම හදන්නේ. වෙලාව. වෙලාව ඔය ඔක්කොම කරගෙන මොකටද කලි? හේතු සැපේ වුණා. එංගලන්ත ලංකාවේ රාජපක්ෂ නිලධාරියෙක් වුණා. හේතු සැපේ වුණා මේක කරගෙන. දවස් දෙකකින් ඉඳේ ගන්න. ඒකනේ. හේතු සැපේ වුණා. දැන් මගේ කැමැත්තත් ඒක තමයි. හැබැයි මගේ කැමැත්තද නෙමෙයි නේද ඒක උනේ. හේතු සැපේ වුණ නිසා නේද? ඔය හේතු ටික හපුවා නැතුව හිටියනම් එහෙම මම කැමති කියලා නේද වෙන්නේ. එයා දැන් හොදාගන්න දැනගන්න තියෙන මේ තමයි මේ ලෝකේ තියෙන ඒවා. කැමැත්තද නේ හේතු වෙන්නේ නේද? හේතු ටික ඔක්කොම එකතු වුණොත් ඒක වෙනවා. උනේ නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඔබ කැමති වුණත් නැත්නම් හේතු තියෙනව නම් වුණා නැත්නම් ඔය අවුරුදු 30 30 හැමෝටම ඌරාවක් දෙන්න මොකද හැමෝටම කැමති උනේ ඒ නායකයා නැති වෙනවා අවුරුදු 30 30 උනේ ඒ නායකයා නැති වෙනවා කියන එක කැමති නේ උනාට කැමති නෑ අර අනුරාධපුරේ තමයි 95 වෙනවා ඒ කාලේ උනානේ නෑ 2000 එහෙම උනානේ 2007 උනානේ ඒ උනේ දැන් හත්ටි කැමති ඉඳන් නෑ මොන්නේ බලන්නේ නේද? එහෙම නෑ ඒකට මොන කටි කියවද්ද පුළුවන් නෑ කටි කියවද්ද වෙන්නේ. එහෙම කටි නෑ නේද? එහෙනම් අපි වෙන අද ඔබට ලස්සන මූණක් තියෙනවා ඇති. ඔබ දන්නවද ඇයි කියලා? හේතු ටිකක් කියන්න. හේතු එකේ ගිවෙනවට ඔබ හේතු උදේ හේතු උදේ මොකක් හරි බලන්න. ඔය බදින වෙනාවේ තෙල් බින්දු හතරක් පිළිදෙන්න ඕනේ. අන්න මෙච්චර වෙලා තිබිච්ච හේතු වෙනස් වෙනවා. දැන් ඔය ලස්සන මූණ දිහින්ද? දැන් ඉතල බලන්න. ඒක තමයි ක්‍රම වේද. එහෙනම් දැන් කවුරු හරි කෙනෙක් ලස්සන නිසා උදව් වෙලා ඉන්නනම් ඒක නම් ගොනේ කීමේ නේද? මොකක්ද මේ තියෙන්නේ? හේතු ටිකක් තියෙනවා. උදේ හවා ඔය සැලුන් එකට ගිහිල්ලා හේතු එකතු කරනවා. ඒකනේ කියන්නේ හේතු එකතු කර කර ඉන්නවා. එතකොට මේ හේතු ටික තියෙන නිසා ඔබට දැනෙන්නේ. ඔබ කවුද? හේතු ටික අයින් වෙච්චම ඔබ දෙන්නේ. එක තෙල් බින්දුවක් ඇටි ඔක්කොල. තෙල් බින්දුවනේ නෑ. මදුරේ. මදුරේ. කුරුල්ලක් පින්කල් එක. තේත් මදුරේ නේද? කොහෙන් එන එකක් තාම. එල්ල පැත්තක ඉඳලා ඉන්න ඔය යන තියන්නේ ලොකු වෙන්න. ඒක ජර්මන්. ඒක තමයි. අන්න එහෙනම් දැන් දැනගන්න තියෙන්නේ මේ ලෝකේ කිසි දෙයක් තමන් වශයෙන් කියන්නේ නැහැ. කියන්නේ. නමුත් ඒකම නම් ගැඹුරක් තියෙනවා. කියන දේ කියන්නේ විතරක් ආවොත් එහෙනම් මේක තේරුම් ගන්න බැහැ මේක තියෙන ගැඹුරු හරය. ඉන්න ඒක නිසා තමයි අපි මේ උලුප්පුලුප්පු කියන්නේ අනිත්‍යතාවයේ තියෙන ගැඹුරක් තියෙනවා. ඒක තේරුම් ගන්න කියන මිනිස්සු. ඒ හේතු ටික එක පිට්ඨාම තාවකාලික ඉතිරියක් තියෙනවා. මේ ලෝකෙට ඔබ හොඳ උදාහරණ දරුවෙක් හදන ඒ දරුවෙක් හදන සංකල්පෙට දෙමාපියෙක් ඉන්නේ දරුවා ස්ථිරයි කියලා හිතාගෙන නෙමෙයි අරද්ද දෙමාපියෝ කියන්නේ දෙමාපියෝ දන්නවනේ දරුවෙක් මැරෙන්න බුදුහාමුදුරු දෙමාපියෝ දන්නවා දරුවේ කැමදාම ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ හදනවානේ. ඇයි හදන්නේ? හැබැයි දෙමාපිය දැන හිටියොත් උපදින්න දරුවෝ අල්ලගෙන කරගෙන හදන්නේ. නෑ. එහෙනම් ඕකෙන් හොඳටම තේරුම් ගන්න තියෙන දේ මොකද්ද? අපි මේ දේවල් රැස් කරන්නේ දේවල් එක්ක හැරි තරන්නේ. අපි කැමති විදිහට පියේකට හිතාගෙන නේද? හොඳට හිතලා බලන්න. අපි මේ දේවල් එක්ක හැරි තරන්නේ. මේක තේරුම් ගත්තොත් කොහොමද? අපි මේ දේවල් එක්ක දැරිදරන්නේ අපි කැමති විදිහට ඒව තියේ කියලා හිතාගෙන නේද? මම උදාහරණ වලින් තමයි මේක දෙන්නේ. මොන දේවල්ද නෙයිය බුද්ධලයන්. ඔය මේ කාලේ උත්තරීතරු ඉගෙන ගන්න කියන ඔය දෙගොල්ලෝ හරි අපි. නෙයිය බුද්ධලය තමයි වැඩි. නෙයිය බුද්ධලයන්ට උපමා උපමේය සහිතව මේක කතා කරන්නේ. එතකොට තමයි තේරෙන්නේ. ඒක නෙවෙයි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම උදාහරණ දෙන්න. කෙනෙක් හදවන්නේ. මම කියන බුද්ධ විද්‍යාවේ කලවැදන් තමයි දැන් සමාජයක් වදින කාලේ. ඒක කියපු ගමන් ඒකට ඔළුව යන්නේ කාමද? ඒක දැකපු ලස්සන කොහේරි ඉන්න මොම්ලම් අම්මට තාත්තට සලකන ආන්න ඉගෙන ගන්න. ඒකටම හරියට තකට ගන්න සෙට් වෙන කෙනා තමයි කවුරුහත්. අම්මවත් නැතිගෙන ගියා මොකද කරන්නේ? අර නැති ಗುಣ ඇති කරගෙන පේන්න. නැති ಗುಣ ඇති කරගෙන පේන්න වැඩ කරනවා තමයි බව මහත් දෙන්නේ. දැන් මොකද? අර හිතේ ඇති උන. දැන් ඒක වෙයි කියලා හිතාගෙන නේද එතනින් එහාට යන්නේ ඔක්කොම කරන්නේ. මොකද බලන්න දැන් එහාට යන්නේ හරි වැඩියක් වෙන්නේ නේද? මොකද? අර මේ සැරිසැරීමක් තමයි ඔබ තමයි කියන්නේ සතර වැඩ කරනවා කියලා කියන්නේ සම්දේ. හරි සතරට මෙයාත් බලලා ඇති නේද? එහෙම මෙයාත් ඇවිල්ලා මෙතන ඉඳලා මරණය දක්වා යන්නේ සතර නෙමෙයි. ඒකත් සතර තමයි. එහෙනම් සතර සැරිසැරීමේ එක පොඩක් නෙමෙයිද කියන්නේ? හරි එහෙනම් සහාදයක් කරගන්න කියපු දවසේ ඉඳලා සහාදේ වෙනකන් කාලය සතර වැඩ කියනවා තමයි. එහෙනම් දැන් එයා සැරිසරාගෙන යනවා. දැන් සැරිසරන්නේ ඇයි? මේ එයා කැමති විදියට මේක වෙයි කියලා හිතන්නේ නේ. ඔබකට අවවාදකුරු මම කියන්නේ. ඔබගේ ජීවිතෙන් ඔබ එදා හිතාගත්ත දේ ඕක දුන්න තිබුණාද කියලා. ඔබගේ ජීවිතේ කරාද බලපෑ මෙතන ඉන්නවද? ඔබ එදා මේ වෙලාවට මුඛස්සයි පළවෙනි දවසේ හිතාගත්ත දේ මෙහෙම තමයි මේක කියන්නේ. තියෙන කවදාකවත් මේ ලෝකෙ කිසිම කෙනෙක් තුල ඒක තියෙන විදිහක් නැහැ. හැබැයි ඒ වෙලාවේ හිතාද ඒ වෙලාවේ හිතුවේ මොකද්ද මේක මේ විදිහට වෙයි කියලා. ඒක නිසා නේද තින්නේ බය නැතුව බැන්නේ. උගේ සමහර දිනෙස් ඉන්නේ ගෑනුන්ට ගහලා පුච්චලා දාන්නේ. ඒ ගෑනු කෙන. අර මිනිස්සුන්ව බැන්නේ මොකක් ඉඳන්? මේක මේ විදිහට මේ කියලා ඉතින් එයාගේ හිතේ තියෙන විදිහට මේ කියලා නේද? නමුත් අන්තිමට මේ හේතු දෙක එකතුවක් නෙමෙයි. එහෙනම් දෙන්නේ යම් අවස්ථාවක ඔබට වැටුණා නම් මේ ලෝකයේ තියෙන කිසිම කිසිම කිසිම දෙයක් මගේ වසංගයේ තියන්න බෑ. හේතුන්ගෙන් හට ගන්නවා හේතු නැති වුණාම නැති වෙනවා කියන එක. ආංගික මනකට තේරුම් ගත පුද්ගලයා සෝතාපන්නයි. එයා අපි මෙතන එතනින් එහාට මේ ලෝකේ රවණය කරන්නේ නැහැ. මේ තාක් ඔබ ලෝකේ රවණය කරේ මොකද? මේක මගේ වසංගයේ තියෙනවා කියලා හිතන්නේ. හොඳ තව උදාහරණයක්. තව උදාහරණයක් තේරුම් ගන්න. විශේෂයෙන්ම සිංහල මේ රටකට ඉන්න හේතුව. කවුරු හරි හේතුව මතන වංශයේ කීනවලු. ආන්නේ කෙනවත් මේ සම්සදා මණ්ඩලයේ සෝතාපන්න ඵලයේ ලැබෙන ආශිර්වාද ගන්න. මොකද ගොඩාක් ඔබ ධර්මයේ අහන්නේ අපි දුරේ ඉඳලා කරන දේනවා. නමුත් සිංහල ගින්න කඩගත්තාම ගින්න ළඟ ඉන්නවට දැනෙන රස්නේ. ගින්නට ඈත ඉන්නවට දැනෙන්නේ නැහැ එච්චර. අම එකකින් කියන්නේ නෑ රත්න පොඩ්ඩක් වදන්නේ නෑ කියලා. රත්න දැනෙනවා. නමුත් අර තරමට දැනෙන්නේ. ඒක නිසා තමයි අවධාන වශයෙන් හරි අවස්ථාව ලැබෙන්නේ. නැත්නම් මේක අවුරුදු 5කින් ඉඳලා ඉල්ලීම් කරන්න මිනිස්සු. ඒකකටවත් අවස්ථාව දෙන්නේ නෑ. දුන්න නැත්නම් ඉන්නේ එහෙම මේ රත්නතරවල නිල්ල බල කියන්නේ සංඝහ ගන්න අවස්ථාවක් නැති නිසා. මම මේ අවසාන කාලෙන් නිසා තමයි මේකට අවස්ථාව දෙන්නේ. මන්දවැදින් නිකන් එහෙම එකක් වෙනවද? නෑ. ඔබ මේ අත්වලින් ආපු එක නේද බලන්න. හරි. මොකද ඔබට දැන් මේ මේක මැරිලා ඊළඟට උපදින්න ඕනේ. අපි දුමු මේ අනුමානකාරී දෙවියන් ඉන්නවා කියලා. ඔබ දෙවියන් කියනවා. මට ඊළඟට උපදින්න ඕනේ. ඒක හරි දෙන්න පුළුවන්. උපදින එකට දෙන්න ගල දෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන් ඉන්න විදිහට දෙන්නේ. ඔහා මිනිහෙක් නෑ මිනිහෙක් කියලා දෙන්න. අර කකුලක් බඩේ තියෙන්නේ. අතක් ඔළුවේ තියෙන්නේ. හමද? එහෙමද ඔබ කැමති? නෑ. මම දරුවෝ කියලා තියෙනවා බලන්න. හරි? දැන් අපි කඩන්න දෙන්නත් එක ලෑස්ති නැව දෙවියෝ ගාව යනවා. කියලා කියනවා. අපි දරුවේ කොහොමද? ඒක දෙන්න. මේ හිතේ තියෙන ආවද? අර දෙකම ලබනවා. දෙන්න දෙන්න. මෙලිය මොනවගේ කෙනෙක්ද ඔය දෙන්නේ යන්නේ අපිට? ඊළඟ. ධර්මයේ කිව්වනේ දෙන්න. එක ඇයි කියන්නේ? කඩ දෙන්නේ නිකරද යටි. ඒ ඇහත් රතු රතු පාටයි. අන් දෙකම මේකුත් තියෙනවා. ඒක පුරාම හොරි හැදලා තියෙනවා. දෙන්නද? දැන් ගමිලෝ. ඔක කොච්චර ආදරෙන් ඉදියේ නරුවෙකුට. කොච්චර ආදරෙන් ඉදියේ නරුවෙකුට. දැන් ගණී නම් දරුවෝ. ගන්න ඇන්නේ කවදාද කරන්නේ? දෙලියන් කියන්නේ ආව කවන්නේ. මට කොහොමද දෙන්නේ? ගල් කරන්නේ. කැමතිද? ඔබ කැමතිද කවදාද කරන්නේ? නෑ. මම එහෙනම් දැන් ඇයි ඔබ මෙච්චර දිනුවේ? ඇයි එහෙනම් අර දරුවෙක් ඕනේ කියලා හාර කරන්නේ දැන් මම දැන් කිව්වේ? මට කැමති නම යා හම්බුනේ කියලා හිතාගෙන තමයි හැම කෙනෙක්ම දරුවා. ඒක මායාවක් නේ. එහෙම එකක් මේ ලෝකේ නෑ. මට කැමති දේවල් වෙනවා කියන එකක් මේ ලෝකේ නෑ. දේවල් වෙන්න පුළුවන් ඔබ හිතාගෙන ඉන්න විදිහට. ඒකෙන් කියන්නේ නෑනේ ඔබ හදේනේ දැන් හිතලා බලන්න. මැතිවරණයක් තියෙනවා. ඔබ හිතන් ඉන්නවා අහවලා දිනයි කියලා. නෑ ඔබ හිතන් ඉඳි හින්න දින්නේ. ඒක හේතුකම් හේතන දින්නේ. එහෙන ඔබ කිව්වොත් එහෙම අරය දින්නේ මම ඉතින් කියන්නද කියලා මොන මොඩේ මොන්නේ මොඩේ වැඩේ කරගෙන යන නිසා තමයි කියන්නේ මිනිස්සු පව් කරන්නේ මේක විශාල පව් ගන්නවාවක් කරන්නේ ඔන්නේ මානසික මට්ටම ඔන්නේ තියෙන නිසා මේ දේවල් මගේ වශයෙන් කියනවා ඔන්න අපේ නිදහස් වෙන්න මුළුවන් ඒ පුද්ගලයා එතනින් යාලු දවදා පන්නේ. එතනින් යා මේ පුද්ගලයා මොනම හේතුවක් නිසාවත් කියන්නේ මේ ලෝකේ කේන්ද්‍ර කරන්න හදන්නේ. මොකද හේතුව මේකේ හරයක් නැති බව තේරුම් ගන්න ඕනේ. හේතුන්ගෙන් මං සකස් වෙන්නේ. කෙනින් මේකේ මොන හරයක්ද? මේ දේවල් හැදිලා තියෙන හේතු ටිකක් නිසා. ඕනි වෙලාවක මේ හේතු නැති වුණොත් එහෙම මේව නැති වෙනවා. මේකේ උත්තරල වැඩක් තියෙනවා. තව උදාහරණයක් ගන්න. මේ ගේ ගන්න. පස් දෙනෙක් එක නතර කරනවා. ඉතින් එක ගහ වරා ගන්න හදන්නේ නැහැ. හරි? කියනවා. ආන්ඩ්‍රින් කියනවා. ආන්ඩ්‍රින් නිලධාරීන් තුන් දෙනෙක් කියනවා. අපි තුන් දෙනාම කැමති වුණොත් මේ ගේ හොම්බ තියනවා. අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි අකමැති වුණොත් මේ ගේ කඩනවා. දැන් මේකේ යුද්ධ කළා වැඩක් තියෙනවා. හරි ඔබ යුද්ධ කළා දින්නයි කියලා හිතන්නකෝ. ඒ නියම වෙලා නරකේ යුද්ධොත් එන්නේ කඩන්නම කියලා. වැඩක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? අපරාධ ගේන යුද්ධ කරේ. ඔන්න ඕක තමයි තියෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැති වුණාම නිරුද්ධ වෙනවා. එහෙනම් ඒවැ කැලි කරන්න මහන්සිලා වැඩක් තියෙනවද? හේතුන්ගෙන් හටගත්තු දේවල් හේතු නැති වුණා විරුද්ධ වෙනවා. ඔය දේවල් වල සාරයක් තියෙනවා. මොකද ඔය ගන්න තියෙන සාරය? මොකද ඔක අතුරු කරගෙන ලැබෙන ලාභෙද? එහෙම වස්තුවක් අතුරු කරලා ලාභයක් ගන්න පුළුවන්ද? කවම උදාහරණයක් කියන්නද? අයිති කාර්යය පස් දෙනෙක් එක්ක බිස්නස් එකක් පටන් ගන්නවා. මේකෙන් එක්කෙනෙක් හරි අයිමුණොත් ඒ ව්‍යාපාරේ විසිරලා යනවා. ඔය කම්පැනි රස්සාව කරන ඔබ කැමතිද? ඔබගේ මතකයේ රස්සාව තියෙන්නේ නෑ. එහෙනම් ඒ වගේ රස්සාව වල සදා තව කෙනෙක්ට යුද්ධ කර කර යන්න ඕනේ. එහෙනම් තව කෙනෙක්ට යුද්ධ කරලා ගන්න තරම් මරණ එක දෙයක් මත ගියම ලෝකෙ කියලා. එහෙනම් මොනවද සිද්ධුනේ මේක ගැලිනද? හේතු ටික එකතු නම් දේවල් වෙනවා, හේතු නැති වුණාම නැති වෙනවා. ඔබගේ අම්මාද ජීවිතවල තියෙන ඔබ කැමතිද? හේතු තියෙන්නේ. හේතු ටික නැති වුණා නම් හිතේයි කෝල්ලි. දැන් මේවා කියනකොට හිතන්නේ ඒ එහෙම වෙනවද මොකද? ඇයි? යථාර්ථයෙන්ම නම් දැකලා නැහැ යථාර්ථයෙන්ම නේද? ඔබගේ දරුවා අද ජීවිතවල තියෙන්නේ නැයි? හේතු තියෙන්නේ. හේතු තියෙන්නේ. නැත්නම් ඔබ ගැන තියෙන්නේ නැන්නේ. එහෙනම් දරුවෝ එකෙක්වත් නැරෙන්නේ නේද? අම්මයි තාත්තයි මොන අම්මා තාත්තද කියන දරුවෝ මැරෙන්නේ කියන්නේ. අවුත් කියන්නේ හැම අම්මගේ තාත්තගෙන් දෙන ආශිර්වාදේ මොකක්ද? දරුවෝ හැමදාම ජීවත් වෙනවා. ඒක කැමැත්ත මොකද? අම්මගේ තාත්තගෙන් හැමදාම ජීවත් වෙනවා. ඒක කැමැත්ත මත දී දෙනමගේ තරු දරුවෝ කැඩලෙන් යනවා. මොනද කියලා ඉතින් හිතන්න බැරි කොහොමද? මේ වෙලේ කියලා දාගෙන මැරෙනවා. අනිත් එක අටෝ කියන දින දිනවල අනිත් එක ඉල්ලනවා. වහවනවා. මේ බාරව කර බොම කරනවා. එහෙනම් මැරෙන්නේ දැන් තේරෙනවද මේ ලෝකයේ නබන්? එහෙනම් මේ ලෝකේ ආසාවෙන් අල්ලගෙන රමණය කරන එකම එක තැනක්වත් තියෙනවද? නෑ. ඒක තමයි සාතරුණ වහන්සේගේ දේශනාව. ඔය වෙන වෙනකට ආරන්නේ හේතු පටිච්ච සම්භූතං හේතු බංකා නිරුද්ධති. හේතුන්ගෙන් කටගන්නවා. හේතු නැති වුණාම නැති වෙනවා. එහෙම දෙයක් මගේ වසඟේ තියන්න බෑ කොහොමද? බොහොම සුළු වෙලාවකින් අඳන් වෙන්නේ එකක් ගන්නුම එක හේතුව ගන්නුම කොහොමද වෙන්නේ ඉතින් ඉතින් එහෙම අඳන් නේද වෙන්නේ එහෙම වෙන්නේ දුකට හේතුව විදිහට සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මොකද්ද තණ්හා කියන්නේ මොකද්ද තණ්හා කියලා කියන්නේ තණ්හි ඇලිහාවෙන් ඒකේ තණ්හා වෙනවා යයන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන් ඒ තන අභිනන්දනේ ඒ තන ඇලෙනවා සෝම සර්ව සිංහලෙන් තේරුම් ගන්න තණ්හි හාවි ඒ තන වක්කෙනවා හාවි ඒ තන හා වෙන ස්වභාවයක් තියෙනවා දුකට හේතුව තණ්හාව යදනිච්ඡන් තන් දුක්ඛ මෙලති වුණවමුදුන් දේරුණ යමක් අනිච්චයි ඒකට හාවුන කුරුද වෙන්නේ දුකයි වුණ බලන්න යථාර්ථවල් තමයි යමක් හේතුන්ගෙන් හටගෙන දිනවන ඒකට හාවුනොත් එහෙම ඔබ දෙන්නේ මහ දුකක් වෙන්නේ ඉතින් අම්මට ආදරය කරන එක දුක් වෙන්නේ නැද්ද නේද කොයි මොහොතේ හරි අනන්ත වෙන්නේ අම්මට ආදරෙන් ඉන්න කියලා ආදරෙන් කියලා කියන්නේ වාක්‍ය යොමු කරන එක නෙමෙයි ආදරෙන් අල්ලගෙන අනේ අනේ කියන්නේ නැහැ ඉන්නේ කියලා ඈ මහරහතන් වහන්සේලා සාතුන් වහන්සේගේ මන්නේ මාලේදී ඇඳුවේ නැහැ නමුත් සාතුන් වහන්සේව හිතින් අල්ලගෙන හිටියා ඒක උත්තරේ ආනන්දහාමුදුරුවෝ කොහොමද උන්වහන්සේ මහරහත් පදවිය ලැබලා හිටියේ නැහැ ඒක නිසා උන්වහන්සේ අල්ලගෙන හිටියා මන්ද සාස්තුරු වහන්සේ කියන්නේ කවුද? හේතුවක ඵලය. හේතු සමූහයක ඵලයක් උන්නහන්. උන්නහන්සේගේ හේතු ටික අවසන් වෙනකොට දැන් නිරුද්ධ වෙන්නේ. එයන් අන්නේ නිරුද්ධ වීම තුල මොකද උනේ? ආනන්දහාමුදුරුවෝ ඵලාගල් දෙන්නේ. රහතන් වහන්සේලාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. අයිහේතු උන්වහන්සේලා අනිච්ච දේවල් වල හාවෙන්න යන්නේ නැහැ. මොකද උන්වහන්සේලා දන්නවා හේතුන් වලින් හටගත්ත දේවල් අපේ වශයෙන් කියන්නේ ඒක පූර්ණ සත්‍යයක් ලෙස 100%ක්ම දන්න උත්තරය තමයි අරහතන්. 100%ක්ම දන්න උන. ඒක 100%ක්ම සත්‍යයක්. සෝවන් කෙනාට 100%ක් එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නමුත් යථාර්ථයේ යථාර්ථවත්ම එක තියෙනවා. අන්න එදාට තියෙන්නේ මේ කෙනාගේ හොරමර වංශා කරන මේ ලෝකේ කැරිවඩන උත්සාහ කරන්නේ. මොනවද හදන්නේ? ඔබ ටිකට් ගන්නකො 100ක්. නොකමයි 100ක් ගන්න. ඇයි? හේතු දීකොත් ඇයි? නැන්නේ. දැන් ඔබ ටිකට් අරන්ම දැද්ද? ඕන තරම් ඇති. අනිවාර්ය නම් මේ යුරෝ මිලියන ඇදුනද ඔබට? නැහැ. ඉතින් යුරෝ මිලියන ඇදෙන්නේ උන් නැද්ද? ඒක තමයි තියෙන්නේ. ඉතින් ඔබ කඩේට යන්නේ මට යුරෝ මිලියන ඇදේ කියලා හිතාගෙන. මේ හිතාගෙන එහෙනම් ඔබ වාසනාවේ තියෙයි කියලා හිතාගෙන ඒක ගන්නවා. හරිද? අවුචාර එදුනේ ඔය කියලා වගන්න. තියෙන්නේ උන් තමයි ඇදෙන්නේ. අපිට නැන්නේ එකක්. අනේ හැදීවත්. ඇයි? අර ඇයි? මගේ වාසනාවේ කොහෙද මේවා තියෙන්නේ? අර අතන හා වෙලා ඉඳලා. එහෙනම් තින්නතුනි මේ හේතුන්ගෙන් හටගත්ත ලෝකෙට හාවෙන්නේ නියොත් අඳාන තමයි එන්නේ හැමදා. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත ලෝකෙ සමවතින් කියන්නේ නැහැ. ඒවට හාවුන දුක තමයි රූප වෙන්නේ. යද මිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං භදනත්ත යම දුකයි ඒක සාරයිද අසාරයි අසාරයි. ඔය අනත්ත කියන වචනේද අනාත්මයි කියන එකක් කියලා තියෙනවා. ඒක එහෙම එකක් ඇති. හරි අපි එහෙම එකක් ගැන කතා කරන්නේ නැහැ. මොකද සාස්ත්‍රීය වාදයේ ආත්මවාදියක් නෙමෙයි අනාත්මවාදියක් නෙමෙයි. හේතුඵල හේතුඵල. ඒ නිසා අපි මේ වචන දෙකම අයින් කරනවා. අපි හේතුඵල වාදයෙන් තමයි සාස්ත්‍රීය ධර්ම විග්‍රහ එහෙනම් දැන් මොකද වෙන්නේ? යම් දුක්ඛං පදන්න. එහෙනම් යමක් දුකයි නේද? ඒක සාරයිද අසාරයිද? සාරයි. ඔබට දුක දෙන දේ සාරයිද අසාරයිද? අසාරයි. මිනිහෙක් ඉන්නා ගෑනට රෑ ඉල්ලී වෙනකම් ගහනක් පරිබාලනවා ලේ පෙරාගෙන ගෑනි උදි එළියට එනවා කිද්ද? කවුරු කෙනෙක් කියලා අහනවා. උඹේ මිනිහා සාරයිද? එන්නේ කේද සාරයි කියන්නේ? නෑ. ඒ සාරල උදාහරණකින් තේරුම් එහෙනම් යමක් දුක දෙනවා නම් තියෙන්නේ ඒකේ මොන සාරයක්ද? එහෙනම් දැන් ගයක් කියලා ගොඩ ගහගන්නේ සාරයත් අසාරයත්ද? අසාරයද? මරුණියක් කියලා ගොඩ ගහගන්නේ සාරයත් අසාරයත්ද? අසාරයද? ඇයි දුක දෙන්නේ නැද්ද? එතකොට ඒ කියන්නේ බුදුහමදුර ශරීරයේ දුක් දුන්නේ අසාරය කියලා නේද? නේද? ඒක නේද? ඉතින් ප්‍රශ්නේ බෝධිසත්වයන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරගන්න කියන්නේ. ඊට පස්සේ කියන්නේ මේ රස්නේ නෙවෙයි. ඒක නෙවෙයි ද්වේමේ වික්කමේ අන්ත පබ්බජිතය නැතිවීම. මානේ අන්ත දෙකක් තියෙනවා. නුඹලා පබ්බජිතය නිතින් මත් කරගෙන ඉන්නද? අත්හැරි. ආස්මේ ලොකලිසි. අන්ත දෙක. සාමසකල් එකක් යෝගේ අර්ථ කිල්ලම සානු. ඔය දෙකම අයින් කරගන්න. අයින් කළා මාත්‍ය තුලින් නිවන් දකින්න. මාර්ගික නිවන් දකින්න කියපුවම අදාළක නිවන් මොකද? මැදින් කියයිද මාර්ගයේ ප්‍රතිපදාව මැද මාර්ගය. ඒ කියන්නේ දැන් බණ හදනවා. මේ ඉන්න තිරිස් දැන් බණ හදනවා. මොකද? මැද මාර්ගය. ඒ කියන්නේ ඕනෙම දෙයක් ඕනෙම දෙයක් ඕනෙම නේ. බුදුරජාණන් කියලා දෙන්නේ ඒ අන්තය යනවා තමයි මේ අන්තය යනවා. හරි. නමුත් ඉංග්‍රීසි එහෙම එකක් නම් නෙමෙයි සාස්ත්‍රීය මැදුම් පිළිවෙත කියලා කියන්නේ තියෙනවා මජ්ක්‍ධිමා පටිපද. ඒක මේ මාර්ගයක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ තියෙන්නේ පිළිවෙත් පුරාගෙන යන ක්‍රම දෙයක් නිසා. මේ නෝඩ. නැත්නම් ඒකට කියන්නේ මොකද්ද? මජ්ක්‍ධිමා පටිපද. මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ මොකද්ද? මේ ප්‍රතිපදාවක් පුරන්න තියෙනවා. යම් ක්‍රම දෙයක් මැදුම මේ අන්ත දෙක ගැන නෙමෙයි කියන්නේ. මේ අන්ත දෙක එහෙ අන්තෙත් නෑ මේ අන්තෙත් නෑ මැද එකස්. ඉතින් ඔය මැද හොයන්න පුළුවන්ද? ඔව්. අනිරූලක මැද හොයලා දෙන්න පුළුවන්. පාඩේ පුළුවන් අදිරුලක මැද හොයලා දෙනවා. පුළුවන් කියන හරියට මැද ආමේ කරන්නේ හරිය. එහෙනම් මම කියවන අනිශ්චය කරන ලෝකල කරාම මැද තින්නේ. පුළුවන් නේද? ඊළඟට ඒකත් මැද හෙවොත් එන්න මම කියනවා ඉලෙක්ට්‍රෝන අනිශ්චය කරන ලෝක කරා. එතකොට වෙනවානේ තව තව මහතරන්නේ. ආයෙත් මැද වෙනවා. එහෙනම් මම ඊළඟට බලන් ඉතන විද්‍යාස්තු ඊළඟ ඔයාලා ඉන්නවා. ඊළඟ ඔයාලා ඉන්නවා. ඔය එහෙම මැදියම පරිබලලා ගිහම ඕකට ගැලපෙන ඔක්කොම කියනවා ඉතින් ජීවිත මැදමාවත මැදු ජීවිතය කමන්නේ නැහැ ඒක ප්‍රතිපදාවක් නේ ජීවිත අර මැදු ජීවිත කියන දේ නාවකම ඊළඟට ආව විතර නෝකත් මැදමාව මේ මැදමාව දිගට දාගත්ත ගමන් අර මොළේ වෙනසුත් හිතනවා මේකනේ මැද ඉන්න එක තමයි කියන්නේ ඊළඟට කියනවා අර මනසවණී නැස්ස ගන්න කියලා දුරා මේනේ එහෙම කියනවා කියනවා කතාවලන්නේ ඒ මැද මැද ඒකත් නෑ මේක පොඩ්ඩක් කිව්වම තමයි හරියන්නේ ඒක බුදුහාමුදුර කියලා කියන මට්ටමට එනකම් මේක මේ දුෂ්චරිතවත් වෙලා ඉඳලා කාදලියට ඉන්නේ මේක එහෙම එකක් නෙමෙයි කියන්නේ එහෙමනම් දැන් තේරුම් ගන්න මේ මධ්‍යම ප්‍රතිපදා කියන තැනේ ඉඳලා මේ ලෝකේ ඔය කියන ස්වභාවය හොදාගන්න තේරුම් ගන්න මේ දේවල් ගොඩ ගහ ගන්නවා කියලා කියන්නේ අනිගරම දුක්කොට ගහගෙන නැත්නම් හරි මම කියන්නේ එක දරුවෙක් ඉන්න අම්මගෙන් මේ දරුවා විභාගේ ෆේල් වෙනකොට අඬනවද නැද්ද? අඬනවා. දරුව දෙන්නෙක් ඉන්න අම්මගෙන් දරුව දෙන්නව ෆේල් වෙනස නිපාත කරනවා. නිපාත කරනවා. එන එක අම් එක දරුවෙක් ඉන්න අම්මද? ගෝවිලන්ට කිව්වොත් යුද්ධ කරහන් කියලා වැරදි. දැන් එහෙම නිවන් දකින්න වැඩ තමයි හදාගන්න වැරදි නැද්ද? හරි. එහෙනම් මම මේ කතා කරන්නේ නිවන් දකින්න යන අයට තමයි ඒව ඕනේ නැහැ කියලා නේද? සාමාන්‍ය ජීවිත ගත කරනයි දරුවව හදාගන්නේ ඒකට දතු ගන්නෙ පුළුවන් නම් එයා සාදරයෙන් මුදල් ගන්න පස්සේ කලින් තමන්ට ආදරය තියන ඔය දරුවා. ඒ නිසා රෙස්ට්‍රික්ෂන් එහෙම දානවා දෙන්නේ වැරදි කරලා ගන්න එපා. නමුත් මම මේ පෙන්වන්න හදන්නේ ඔය පුත්‍ර උපමාවෙන් පෙන්වන්න දන්නේ හැමදෙස්සෙම ජීවිතේ මොකද ඔබ වැඩිපුරම ඇලිලා තියෙන වස්තුව තමයි මේ පුත්‍රා දුව කියන දැන. මේකේ විතරක් බැරි දරුවා ඉන්නවද? පුළුවන්. දරුවා විතරක් නෑ මේකේ ඉන්න. එහෙනම් මේ ගෙත වල ඇලිලා තියෙන එකක් තමයි කවුද? දරුවා. ඒක නිසා තමයි ඒ උපමාව වලගෙන පෙන්වන්නේ. මේ නතුලි දරුවන්ට අපහාස කරනවා, දරුවා හදන්න එපා කියනවා, සිංගල ගැටි වල ගන්න හදනවා, ඕවා නෙමෙයි. තේරුම් ගන්නයි මේ දේවල් කියන්නේ. එහෙනම් දරුවා පස්සේ කිදියොත් එහෙම අම්ම කෙනෙක්. පස්පරක් අඳන්න ඕනේ නෙමෙයි. එන දරුවෙකුත් තියෙනවා ඉන්නවා කාර්යෙකුත් තියෙනවා කාර් එකක් තියෙන මිනිස්සුන්ට වැඩිපුර දුක් තියෙන කාර් දෙකක් තියෙන මිනිස්සු දෙකක් ඇයි කාර් එකක් කියන්නේ හේතුව කඩයක් නෙවෙයි ඔය කාර්යෝගී ඊළඟ මොහොතේ දොස් කරගෙන හොයන හැටින්ද මේ දැන් පාර එන වාස්තුවේ තියෙන කාර් එක සමහරක් කියලා අසු දෙකේ යන පිළිදෝ ඒක මේ තලමන හොඳට ඇති ඉන්න පාරක් තියෙනවා දුකේ කියන්නේ නැද්ද හැබැයි ඒකෙන් ඉන්නම එහෙම වෙන්නේ නැහැ කියලා නේ නමුත් ඒක වෙන්න පුළුවන් නේද හේතු සකස් කරනවා වෙන්න පුළුවන් නේද මොකද ඒක කරන්නේ එන අපිට එකම වාහනයක් තියෙන කෙනා වැඩිපුර දුක් විඳිනවා වාහන දෙකක් තියෙන කෙනා. සත්තු දෙකේ බිල්ලි මේ ඉන්න කෙනා සත්තුයේ බිල්ලි මේ දෙතේ ඉන්න කෙනා වැඩිපුර දුක් විඳිනවා. දෙකේ ඉන්න කෙනා දෙකට ගහගන්න මොකද ලෝකෙට දෙන්නේ? දෙකේම ජීවත් වෙනවා. මොනවාලේ ඉන්න දුක් විඳින්නේ? දෙකට ගහගන්න ලෝකෙට දෙන්නේ. හැබැයි ඉන්නේ එක රාම දෙක දෙන්නේ නැවත. මෙතන උඩපත් එක උදේ ඉඳලා පල්ලෙහාට අතු ගන්නවා. පල්ලෙහෙන් උඩට අතු ගන්නවා. ඕක තමයි ගත කරන්නේ. මරනකොට එහෙම නවත්තන්නේ මොකද එන මෙරේද දෙන්න මොකද කරන්නේ ඔබේ ඉඳලා පල්ලේකට ගන්නවා පල්ලේ හැන්නේ උත්තු කොහොමද ලියුම් දරුවන්ට දෙද වෙනකොට මුඛත්ත දීක හම් කරනවා පට දෙක ඉන්න අල්ලේ ඉඳලා දොඩු කන්ටක් කරගෙන මම දෙන්න දෙන්න වැඩි කරේ මොකද කරන්නේ දැන් සාරයි සාරයි සාරයි එහෙනම් මේ පොඩ්ඩක් තේරුම් ගන්න ලෝක සත්ත්වයාගේ ගිනි ගිනි කන්න යන්න එපා මේව පොඩ්ඩක් තේරුම් ගන්න මොනවා වුණත් එමෙතනින් අන්තිමට ඔබ දෙන්නේ ඔව් මොබයි දිරි අවන්කෝ කතා කරන්නේ මොබයි දිරිඳයි ගත්තොත් අංක එක ඔබ නෙමෙයි. ඔව් එහෙනම් ඔබව දිරිඳ නැත්තේ ඇයි? හැබැයි මම හරියට කියන දෙයක් තියෙනවා. කවුරුත් නිවන් දකින්නේ නැත්තේ දරුවෙන් තමයි. තමයි. මේක කරගන්න ඕන නැති. ඊගෙන දැන් මාතක අවධානය යොමු කරන්න. ගොඩක් අය කොහොමද ඉස්සරහට දාන එකක් තමයි මොකද? හරිම වරු දරුවෝ ඉන්නකොට කොහොම කරගන්න? නෑ. හරිම වගේ ඉඳී ඉන්නවනේ වරු කොහොමද? නෑ. ඔය එකක් අන්නේ සමන්න දැන් කරගන්න ඕන නෑ. සමන් දුමනාවක් තියෙනවා දරුවන්ට කන්න ටිකක් දීලා මේක කරගන්න බැරි කමක් නෑ. මොන මහාන වෙන්නෝ ඉන්නේ නේද? හරි මහාන වුණත් හොඳයි. මොකද ඒකවල 100 100ක් මේක විතරයි කරන්නේ. මේ ජීවිතේ කියන කන්නතික හොයාගන්නත් එක. හැබැයි අමතක කරන්නේ වාසිංගද මේ දරුවෝ ලේකා ජීවිත. මැරිලා කියලා. සැප්ට් ක්ලෝස්. ආයි ඔබ ගැන කතා කරන කවුරු මේ ලෝකේ ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ ඔබත් එක්ක තරහ වෛරක්කාර කවු කෙරේටිව වෙනක් විතර යනවා මෙහෙදී නෝක මොනොතලෝ කියන කාරය අහවල් සම්බේදී නෝක හිටි. තාවල් මාජ්ජ ඇද නීති ඔබ අපිට මෙහෙම කළා නම් වරෙන් යන ඔබට දෙන්න වෙනවා. ඉන්න ඇදගෙන ගිහින් දෙන්න. ඔන්න ඔය ටික උදා කරගන්න තමයි සිංහද මේ මිනිස්සු වදි. ඒකයි මම කියන්නේ. සාතු මාතේ බා විශ්වාස නැහැ. මොකද දෙන්නේ මම සාතු උන්වහන්සේගේ ධර්මය අනුව ඉන්නේ ඉතින් මම මේ දේශනාව පටන් ගන්න කලින් ඔබලව කියුවේ බුද්ධ ධර්මයක් ගැටචාමි කියන්නේ නෑ. මොකද කිමදනි අහන්නේ කොහෙවත් දැනෙන්නේ අල්ලන මට බලෙන් බුද්ධ ධර්මයක් ගැටචාමි කියලා වුණාවක් නෑ. ඔබ තමයි බුද්ධ ධර්මයක් ගැටචාමි කියලා හදවතින්ම කියන්නේ. ඒක වචන නෙමෙයි. ඒක අරුතියෙන් එන්න ඕනේ. සරල නැසීම උදෙසා මේ දහජරා සැරිසැරීම නසා ගැනීම උදෙසා සාතුරු මහන්සියගේ පිහිට පතන සාතුරු මහන්සියගේ තරණ යමි. මට වෙන කිසි පිහිටක් නැහැ. නැත්ති මේ සරණං රංජන. ඔන්න ඔතනට ආවිල්ලා බලන්න මොකක්ද මේ කිව්වේ. බුදුන් මේ සරණං. නිවන් දකින්න යන කෙනෙකුට වෙන කාගේ පිහිටක්ද තියෙන්නේ? බුදු සරණ විතරයි තියෙන්නේ. සාතුරු මහන්සියගේ ධර්ම යන්නේ කැරෙන්නේ වෙන සරණක් නැහැ. හැබැයි ඊට කලින් සාතුරු මහන්සියගෙන් කරු කියලා හිමානේ නෑ. දොස්තර කෙනෙක් ආවින් පිටික ගන්නවා. ඒක සාතුරු මහන්සිය ජීව නැහැ නැත්නම් මේ පිටිකම් වන්නේ. නැත්නම් මේ සරණම් වන්නේ කියලා. ඕනෙ කෙනෙක්ගේ පිටික ගන්න. පල්ලියකට යන්න ඕන නම් ඊළඟ මේ දෙල්ලෙන්නේ පිටික ගන්නවම ගන්න ඒක ප්‍රශ්නේ නෑ. හැබැයි නිවන් ගතියි. යනුසාන්තර බලන්න පොලි වෙනක් වන්නේ නැහැ. එහෙම උන්වහන්සේ දැකලා නැහැ. මොකද මොහොමද පුළුවන් කියලා දැක් වන්නේ නැහැ. ක්‍රිස්තල බුදුන් නිවන් දක්වන්නේ. ලෝඩ් ගණේෂ් බුදුන් නිවන් දක්වන්නේ. ඔය කහටවත් නෑ නිවන්. නිවන් දක්වන්නේ පුළුවන් එක විදිහ උතුමයි ඉන්නේ නේද? ඒ තමයි අතාලේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ආගේ උතුමයි ඉතලයි. අන්න ඒකයි කියන්නේ කියන්නේ මොකද්ද? නැත්නම් මේ සරණ නම් බුද්ධව මේ සරණ නම්. ඔබට ඕක කියවෙන දවසක ඔබ නෝතා. වචන වලින් නම් අර්ථයෙන්ම ධර්මයෙන්ම තේරිච්ච දවසක නැත්නම් මේ සරණ නම් නෑ. මේ අපාම වෙච්ච දුක එක මොහොතක් මගේ වදනේ පවත්වන්න බැරි. මේ අසාර වෙච්ච ලෝකෙ මට මොනවද අල්ලන්නේ? මේකෙන් මම වහ වහ නිදහස් වෙනවා. ඒකට පිටත වෙන්න ඉන්න එකම උත්තරය. අන්නව සාතුරුදා නිදහස් වෙනවා. ඔන්න ඕක තමයි පත් කරගන්න තියෙන තැන. මුතෙන්ද සාතුරුදා නම් යම් කිසි කෙනෙක් හදවතින් ඉංගදිනින් ආලෝක යක්ෂය බුද්ධන් මරණයන් ගච්ඡාමි කියලා කීවේ සෝතාපන්න. නිකන් කටවැදී වලට දෙන්නේ අනේ ස්වාමීන් යටිගුරු විවිධයන් උඩුකුරු කළා. වහල විවිධයන් ඇරලා දෙන්නෝ අංගකාරය ඉදු ගෙනුණ පහනක් දැල්ලා ඇස්සත්තෝ දකිත්වා දිවවන්. මම මේ ධර්මයේ තේරුම ඒකෙ මොකක්ද? නිවන දැක්කා. පොතාබන්. ස්වාමීන් යන්න පටන් ගන්නවා විතර හඳුන්වන්නේ උපාසකයෙක් ලෙස ධර්මයේ ආලෝකයක් නුයින් නම් ජීවෙම බන්. තෝමකද වල බයි ගදර කරන්නේ? නෑ. හා? යන්තම් අඩියක් දමල ඇරියා. තෝමෙන් දමල ඇරියා. එල්ලෙන් දමල ඇරියා. හරි ගියේ නෑ. මම බලන්නේ නේද? දැන් බලන්නේ නේද? දැන් බලන්නේ නේද? දැන් බලන්නේ නේද? ඕවා කීදී දැන් ගොම් මංගුමෙන් ගන්න ප්‍රශ්න දෙක. මේ මේ ආලෝකයක් ලක්ෂිත නේ. අද නම් ලෝතාපන් මේක දෙන්නේ. නැත්නම් ඒලාදිත දෙන්නේ. කොහොම ආරක්ෂා කරන්නේ? මහබලයක් තියෙනවා. දැන් මේ නිති ඔය යක්ෂ කිවල යක්ෂක තියෙන ඉන්නවා. යක් යක් යක්ෂ කියලා කියන්නේ නේද? යක්ෂසර්ග යක්ෂයෙකුගේ රෙකෝඩ් පාසයක් නේද? එහෙමත් යා තමයි. යක්ෂත් ඡයගල නාගන්න. එතන තමයි බලයක් වාදිවදේම ඉන්න වීචයක් අර බාලුතුන ආදිවදේ ඉන්නු කියන්නේ තමගේ යක්ෂත් මත කරන. තමගේ කෙනෙක් පහළ වෙච්චදී ඡයගල නා. තවක විසක් කියනවා. එය යක්ෂ ඇත්තු. යක්ෂය. යක්ෂය. යක්ෂයයි යක්ෂයයි. යක්ෂයා තමයි කවුද? යක්ෂයා. ධාතු මහරාජගේ දිව්‍ය ලෝකීම හතරෙන් එකක්. ඔක්කොම යක්ෂය. යක්ෂය කියන්නේ යහපත් ඇති කෙනෙක්. අරගෙන මොකද? යක්ෂ රත් යක්ෂ. ෂේදද. අනේ ෂේ කරගන්න. ඉන්නේ. එතකොට එහෙනම්. මංගලෙන් අහන ප්‍රශ්න. උත්තර දෙන්න බැරි වුණා. අහුව කෙකේ නම ගම් කෙනේ ගහන මරන්නේ. සිහි එකතු කරනවා මාතුන් වන්දිනු ප්‍රශ්න දිනවන මහත් මාවදල කොලේ ගන්නවා මගේ නිය විකල් කරනවා මේ දෙවියන් බමුණු බමුණගේ රෝගී කිසිම කෙනෙක් මන්න ප්‍රශ්න දෙක අහන්න පටන් ගන්න ආලෝකයක් දෙල කියලා තිබ්බා එයාගේ પરම්පරාව ඉන්න කිරිස් ශ්‍රමණියොත් එක්ක හැදින්නේ යති දරිද්‍රයන් මෙන්න මේ ප්‍රශ්න දෙක අහ මේවට මේ මෙන්න මේ උත්තර දුන්නා කැපෙන්නමයි යන්නේ පාපතුම හරිනාසයි කොහෙද ගොය වෙටි ගහන්නේ පොලේ යක්ක පරම්පරාව කාශ්‍යප බුදුහාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවෝගේ ධාතලෙන් තමයි මේ ප්‍රශ්න ටික ආවේ ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි ආවේ හැමදෙයක්ම පරම්පරාවෙන් පරම්පරාවට ආව එක සමවාදීය මේ ප්‍රශ්න ටික අහපම් මේක හරියට උත්තර දුන්නා කටේ බලන් යන්නේ මොකද ඔබ උත්තර දෙනවා දෙන්නේ මුදු කෙනෙක් විතර ඔය නෝනේ ඉතින් සිංහල බුද්ධ ධර්ම ගච්ඡාමි කියලා කියවුණා. එයා කියුනේ ධර්ම අවබෝධද? එයා දැන් මේ හරයක් ලෙස ලෝකෙක හොඳට තේරුණා. ඒක දෙයක් මට කියන්න හේතු නැතුව හැද? ඔබගෙන් නැත්තට හැදද? එහෙනම් ඔබ වැරදි කියන කෙනෙක් වෙන්නේ නැහැ. නෑ ඔබ එහෙම හතර දේවල් නැද්ද? එහෙම වෙන්නේ නැහැ මේ ලෝකෙකම. එහෙනම් මේ හැම එකක්ම මොකද හේතුව? ඒ වගේ හේතු නැති කෙනෙක් තමයි නැති උඹේ ගවන් ගේ තියන්න නැහැ ඔබ වනගේ තියන්න පුළුවන් කියලා තමයි ඇලෙන්නේ ධර්ම හැමදාම හිතේ කියන එක ඇලෙන්නේ ඔබද නැද්ද ඔබ ගන්න මේ හැමදාම මෙහෙම තියේ කියලා නේද ඔබ ඇලෙන්නේ එහෙනම් ඔබගේ හිතේ තියෙන විදිහට තියේ කියලා නේද ඇලෙන්නේ තව හිතේ තියෙන විදිහට තියෙන්නේ ඒක නිසා හැම තිස්සෙම විතර ඉරෙස් මේ ගැන හිතනකොට මෙහෙස. එයි, අනේ මේක ඇල්ලුවා තමයි. අනේ ටිකක් මොකදද? අනේ ටැක් එකක් ඇරි. හ්ම්? අනේ තාමමක් හරිද? මෙහෙසයි හිතන හිතන වාර දෙන්න. අර හිතා විදියන කොහොමද? විනාඩියක්. ඒක අතන ඔක්කොම හරි. අනේ ඒකයි කිව්වෙ කියන්නේ. ඉතින් මේ දේවල් හොඳට තේරුම් ගන්න. හරි. මෙලා කියලා ගන්න නටුත්. විනාඩියක්. මේ දේවල් මනසට තේරුම් ගන්න. මේ දේවල් මනසට තේරුම් ගන්න. මේ සසර ගමනේ යතර වෙනවා. මේකේ තවදුරටත් ඉන්නේ කියොත් වෙන විනාශේ මම මුලින් කතා කරලා තියෙනවා. ඊට පස්සේ සෝතාපන්න මග වේදන මෙන්න මේ විදිහ කොටක් මෙන්න කරන්න. බලන්න මේ ලෝකේ අනුගන්න හරයක් තියෙනවා. මේක හොදට මෙන්නේ වෙනකොට සිංහලෙන් ඉඳපයි ඉන්නේ හිතෙන්නේ නැහැ. මොනවාට උදපයි මොනවාට මේ ලෝකේ සාරුන්නේ මේ ලෝකේ මොනවාට කැලි කඩන්නේ ඉබේම බහිම පාලයට. ආයේ අවුතේ කියලා මසන්න දෙන්නේ. අද පන්සල්වල ගහන්න වෙලා හිටතුම් පාවහන් ගලවලා ඇතුල් ඒ ධර්මයක් නැති හින්දා. ධර්මයේ කියනනම් මිනිස්සු අතර හිටතුම් පාවහන් නැගේ බඩගාගෙන ඉන්නේ පන්සල්. මොන හිටතුම්? මොන තියෙන්නේ පල්ලෙන්නට වැඩිනො. මොනවයි කියන අල්ලන්නද නේද? කොහේ ඇල්ලුවත් මහ ගින්නක් නෙවෙයිද තියෙන්නේ? කොහේ ඇල්ලුවත් ගින්නක් නෙවෙයි. ඇයි හේතු විදිහට රැටි වෙච්ච කම විතරයි? අනේ වැදින්නේ හිතේ තියෙන තියෙයි කියලා. නැත්නම් වැදින්නේ නැහැ. දැන් මමත් මෙහෙ ඉන්න හිතේ තියෙන විදිහට මේ කියලා නෑනේ. ඉතින් මම බලන්නේ කුරුබාරක් නෑ මේ. දැන් ඒ කුරුබාරක් අල්ලවගෙන ඉන්නේ අල්ලන ප්‍රමාණයක් කියලා. මොකදනේ? කෙනෙක් ඉන්න හොට්ටයි අල්ලන. කෙනෙක් ඉන්න තව වැඩි වැඩි ටිකක් අල්ලනවා. තව කෙනෙක් ඉන්න හොට්ටුම අල්ල ගන්නවා. දැන් මොකද? අල්ලන එකම එක ඉන්න අම්මයි. නරු දෙන්නෙක් ඉන්න අම්මයි. නරු දෙන්නෙක් ඉන්න අම්මයි. වැඩිපුර අල්ලගත්ත කෙනා වැඩිපුර දුක් විඳිනවා. සමාජෙන් නම් කියන්නේ මොකද? ළමයි වැඩිපුර තියෙන කෙනා තමයි. ඒ ඕන දෙයක් වැඩිපුර වැඩිපුර තියෙන කෙනා තමයි කවුද? කොහෙද කියලා හොඳට හපුවින්නේ. සල්ලි ගොඩාක් තියෙන කෙනා හපුවින්නවා කියලා හිතන්නේ. තව සල්ලි ගොඩාක් තියෙන කෙනා වෙයි සල්ලි ගොඩ රැස් කරගන්න වෙන පුදුත්. ඒ රැස් කරපු සල්ලි ටික තියාගෙන ඉන්න විදිහ දුක. ඒ රැස් කරපු සල්ලි Taman එකෙන් යනකොට විඳින දුක. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ වශයෙන් තියෙන හැම එකක් කෙරෙහිම මහා දුක්ඛක් අල්ලගෙන හැලෙන. දුක්ඛෝ ලෝකපති. මේ ලෝකයේ දුක මත දීලා තියෙනවා. නෝ සැකය කියලා එකක් ඇත්තම නැද්ද? තියෙනවා. කොතනද ඒක තියෙන්නේ? දුකෙන් නිදහස් වෙන්න. ඔළුව කැක්කුවක් හැදිච්ච හිමුද? ඔළුව කැක්කුව හොඳ වෙච්ච ගමන් තමයි නේද? ඒ කියන්නේ අපෝ නිදලක ගියා වගේ දැනෙනවා. ඒකේ මොකද? දැන් ඔබල ඔළුව කැක්කුවක් තියෙනවද? නැහැ. දැන් ඔබල නිදලක ගියා වගේ? නැහැ. නැහැ. ඒ මොකද? ඒවල නෙමෙයි නේද? නිදලක ගියා වගේ. අර ඒ ඒ වගේමද දැනුනොත්? නමුත් දැන් දිවලෝ ගියා වගේ දැනෙන්නේ නැහැ. එහෙනම් මේ සැප කියලා කියන්නේ මොකක්ද? දුකෙන් නිදහස් වෙන. දුකෙන් නිදහස් වෙන තැන සැපයි කියලා තමයි. ඕක තමයි සැප වෙන කිසිම සැපයක් මේ ලෝකේ නැහැ. ඔබ කුඩුවේ ඉඳන් ඉන්නකොට පස්ස පැත්ත විදිනකොට ඔබ මොඩ්බැරි යහත වෙනවා. එතකොට සැපයි. ඒ නැප වුණා කියන්නේ ඔබ ඔහොම ඉන්න පුළුවන්ද? ආයි නෑ. ආයි එනවා. ආයි මෙහෙට හැරෙනවා. අන්න එතකොට ආයි සැපයි. ඊට පස්සේ ආයි ඔබ මේ ඕක තමයි නිකන් ඉඳන් සැපයි. මම ලංකාවේ ඉඳලා මෙහෙ ආවා. මොකද හේතවල මෙහෙ වුණා. මම හොඳයි නේ. එනේ මේ හේතු කිනවා කියන්නේ මෙහෙ ආවේ. දැන් මේ දුකින් ඉන්නද? හැබැයි එහෙ ඉඳලා මෙහෙ ආවොත් පළවෙනි දවසේ තුන කොහොමද? සැපරයි. මුදුව ගැටයක් තියෙනවා. ඒ නිසා මෙහෙ ආව පළවෙනි දවස් දෙක තුන. ඕක තමයි කියන්නේ සබහ. අපි හිත බොරු වෙනකොට තමයි අම්මට ඒ සප ආයි දෙන්න ඕන නම් ඔබට සලන් දෙන්න මොකද්ද? බයිට් කටේ ඔය බල් දෙක අරන් ගිහින් මගෙන් තියලා අම්මට කියන්න ඕනේ. අම්මයි ආයි ගිහලා ටික අරන් එන්න. ආදැන් දෙමින් කියන්න. මම තමයි නේද? ඕක තමයි තියෙන තමයි තියෙන එක උදා. සප වෙන්න. සෞදාහන්නේ තියෙන්නේ කියන සප්ද. තාත්තා ඉන්න හිල් වෙන චොක්. අම්මා එතන තෙල් ගන්නවා. තෙල් ගන්නකොට පුදුම සැපයක් දැනෙනවා. ඔය සැපේ ආයි ගන්න තාත්තට ගිහිල්ලා මොකද කියන්නේ? තාත්තා ගන්න තව මොකක්ද? ඇයි? අර සැපේ ගන්න ගොඩ අම්ම තෙල් ගාලා ඉන්නේ සැපේ. නිකන් තරක දෙයක් ගාලා හරියන්නේ නැහැ. අර වේදනාව නිදහසු. දුකකින් නිදහස් වෙන පෙර තමයි සතිය කියන එක කියන්නේ. එතකොට මිනිස්සු මේ මෙච්චර දේවල් කරන්නේ දුකෙන් නිදහස් වෙන. ඒ නිදහස් වෙන වෙලාවේ සතක් කියන නිසා. ඒ වෙන්නේ කරන්න පුළුවන් උත්තරේ මේකද? ඔය මොකට ගෑන තමයි ආගම්පත් වලින් නගදන්නේ. ඉතින් ඒක නිසා පිළිදෙලේ ඔන්නෝම හොඳට තේරුම් ගන්න. ඉතින් මේ ලෝකයයි සත්‍යයයි සානයි සුඛයි කියන අල්ලන්නේ කිසි තැනක් නෑ. එක තැනක් හරි තියනවා නම් ඔබ ගන්න. මට කියන්න. ඉතින් මාත් එන්නම් ඒ හැටි එක. නිච්ච වූ සුඛ වූ අත්ථ වූ සුළු වූ එකම එක තැනක් මේමගේ තියනවා නම් නිවන නෑ. සාමීතර අපිටත් කියන්න අපි තියෙනවා. එහෙම තමයි හොයාගන්න බැරි නිසා තමයි මේ මුතුනේ එහෙම තියෙන තැන එකම එක තැනයි තියෙන අල්ලෙකල් ගැන මේ වැඩ පිළිවෙල කරන්නේ. ඔබගෙන මේ අනුකම්පාවෙන් තමයි මේවා කියන්නේ. මෙතන කණින් අහලා අන්තර කණින් අවර්ධත් දුන්නා. එහෙම යනවා කියලා තින්නදී මට නම් කිසි පාඩුවක් ඉන්නේ නැහැ. මොකද සේනා සම්බන්ධ කරලා අරගලේ ගෙදර ඉන්නවා නේද? නිවන් දකින්න අරගලේ ගෙදර තියෙනවා. මුළු ලෝකයම අපාය ගියත් මට වැඩක් නැහැ. මට නිවන් දකින්නයි මට. සෞසාතුන් වහන්සේට කරන යුතුයම අවුරුදු ඒක නිසා තමයි කන ගැන්නකම මේ දේවල් මිනිසුන් තේරුම් කරගන්න බැහැ යතුන් තමයි දන්නේ ඔය එහෙයි කියලා පිළිගන්න එපා ඉතින් මෙයා එහෙයි කියලා පිළිගන්න එපා යථාර්ථවත් දකින්න මේ දේවල් දකින්න තමයි ජීවිතේ දාල බලන්න තමන්ගේ මේ ධර්මයේ ඉන්නවන දාල බලන්න විභාගෙද මම ඉතින් ඉන්නේ ඒක ගන්නේ ගැප්ලි එක. එතකොට මට දුක හිතුණා නේද? මෙල ළමයා ඒක ගන්නන. ඒකට හේතු සැකසෙන්න ඕන. නමුත් මං හිතන් හිතේ මොකන්ද? ඒක මගේ වශයෙන් තියෙන්නේ. නමුත් ඒකට හේතු නැති ඉන්නක අන්තිමට මට දුක් වෙනවා. එහෙනම් මගේ වශයෙන් මේ ලෝකේ පවතින්නේ නැහැ. මේ ලෝකේ මගේ වශයෙන් පවතින්නේ නැත්තම් මේ එහෙකටවත් ඇලිලා වැඩ නැහැ. මං දුක් නිරෝධය. යෝත අස්සායම තණ්හාය අපේත විභාග නිරෝධෝ චාගෝ පටිච්චසග්ගෝ මුත්‍ති අනාලේ. ඔන්නේ සංහාවේ ඉතිරි නැතුව හේත නැතුව සම්පූර්ණයෙන් මුලින් දොඩම ගහා ගැනීමක් තියෙනවා සුද්ධ කර ගැනීමක් තියෙනවා ඒකයි නිවන ඉතින් ඔන්නෝතන දැනනවා අර මූලික හරය තේරුම් ගන්න එහෙනම් මේවා මගේ වශයෙන් පවත්වන්න බැරි නම් මම මොනවද දැනෙන්නේ මේවා ඇලින්නේ වශයෙන් පවත්වන්න මොනවද කියලා හිතන්නේ මේ වශයෙන් පවත්වන්න බැරි නම් මොනවද දැනෙන්නේ අනේ එතකොට මොකද කරන්නේ ඉතින් මුදින් අතින් අල්ලගෙන ඉතින් අල්ලන්න නම ඉව දෙමා මේව ඔක්කොම අපෙන් වයි වෙනගෙන අතින් අල්ල ගන්න ඉතින් අතනවා අතින් අල්ල ගන්නවා කියන්නේ කරන්නේ යුතුයම් වක්තිය කොහොමද කරන්නේ හේතුන් මේ හදගත්ත දැන් මේක කොහේ යන්නේ ඉතින් මේ මැරෙන්නද සම්භාවිතාව වැඩි ජීවත් වෙන සම්භාවිතාව මැරෙන්න ජීවත් වෙන්න කොච්චර කරුණ හැදෙන්නද මැරෙන්න ඕනේ කොහොමද ඒක අයින් වෙන්න විතරයි එයා මේ කවුරු හරි මරුණා කියලා කිව්වා. ඔබ මොකද මේ හරියට පුදුම වෙන්නේ? නැත්නම් මරිලාද? නෑ. ඔබ ජීවවර ජීවත් වෙලා ඉන්නම් නම් තමයි අහන්නේ. හොඳ. ඔබ මම ඉන්නාද? ඇයි තීවදුනේ බස් කීය ගියාද ඉස්සරහින්? සාර කීය ගියාද ඉස්සරහින්? මිනිස්සු කී දෙනෙක් ගියාද පිහි අරව මේව අරගත්ත. ඒකුත් හිතුන්නේ නැහැ අයින්න පිහින්. එක වාසිය රැය කරනකොට නිින්ද කියන්නේ ඒක බහුකරන්ගේ නිින්ද කියලා ගන්න 10කට කරනවා කියන්නේ. අර මොකී ඉස්සලා තාම නිින්ද කියන්නේ. එහෙනම් මේ මරණ කීයක් අහු කරලාද ඉන්නේ මේක දවස් ගණන් කරලා. හිතාගන්න නැහැ මරණ නිදෙන්නේ. නේද? එහෙනම් කෙනෙක් ජීවත් වෙලා ඉන්නවා කියන එක තමයි කියන්නේ ලොකුම දේ. මරණවා කියන්නේ මැරෙන්න ඕනේ එක තමයි. ජීවත් වෙන්න අර ඔක්කොම ගන්න දේ. ඒක හරියට කුරුණක් තියෙනවා. ඔය කෙලින් තියෙන කුරුණක්ද පුදුමේ. නැද. ඇලවිලා ඔය වැටෙන්න ඔන්න මෙන්න තියෙන කුරුණක්ද පුදුමේ. ඈ? මේ මේ මෙහෙම ඇලවිලා තියෙන කුරුණ මෙහෙම තියෙන එක ගැන නේද පුදුම වෙන්නේ. දැන් මේ ලෝක පුදුම කියලා කිය අපි කියන්නේ. හරිද? මේ මොකක් හරි මේ ඔය වැටෙන්න ඔන්න මෙන්න තියෙන වැටෙන්නේ. අන්න ඒ වගේම තියෙනවා නේද මේක. අන්න ඒ වගේ බුදුම කියලා කියන්නේ මේ බණිගලින් කියන එක බුදුම කියන්නේ ඕනේ. එහෙනම් මැරෙනවා කියන්නේ එහෙම ඕන වෙනවාද වෙන්න පුළුවන් එක. ඒකයි බුදුම වෙන්න දෙයක් තියෙනවා. බුදුන් වෙනකොට තාම ජීවත් වෙනවා කියන්නේ. ඔබ බුදුන් වෙනකොට තාම ජීවත් වෙනවා. හෙට දවසක් උදා වුණා. ඉගෙන ගන්න තියෙන අදාළ දේ නේද? මේ නිවන කල් දැම්ම. අපත මට ඔලේ නිවන මේ එක්කෙනෙක් හරි. මෙතන ඉන්න අය හෝ වේවා මේ වෙලාවේ ධර්මාවේ අනාය හෝ වේවා. එක්කෙනෙක් හරි මේ යථාර්ථවත් ධර්ම තේරුම් ගත්තේ. මේ මාර්ගය වල නිවන් දකින්න. මේ ආපු ගමන මේ කරන දේශනාවේ හිදීම පාඩුවා. අනුවදන් වෙදෙවි කෙනෙක්. ආල තමන්ගේ වැඩේ කරන ගමන්. එච්චරයි ඕනේ. මොකද නිවන්දනි ඔබ කරගන්න දේ ඔබට. අමහරණ මේ විදිහට ඔබට මෙච්චර බලපෑම් කරන මේ මේ ජීවිතය හම්බුල නැතුව. නිවන් දැකපන් නිවන් දැකපන් මොනවද මේ කරන්නේ ඔබ මේක කරපන් මේක කරපන්. නිවන්දනි යම් කෙනෙක් නිවන් මාර්ගයට ලැබිලා නිවන පෙනිපෙනී ඉන්නවද? ඒ කෙනාට හොඳට විශ්වාස නම් ඒක ගැන. ඒ කෙනා සමන්ත හිතවත් පිළිසෙට මොකද කියන්නේ නැහැ කිසි. අනේ මේක කරගන්නේ. ඒ කෙනා අරකට තේරවල අනිත් කරත් තේරවල අනනත් කරත් මේ තිරසන් යෝනියට යන්නේ. අතන අපායට වැඩ දුකින් ඉන්නේ. ඔය දෙකම වෙනවා නම් සිංහසෙ. සමන් හිතවත් පිළිසෙට හැමතිස්සෙම කියන්නේ. කරපම්ප. කරපම්. මේ මිනිස්සු මට බණී සමහර වෙලා. සිංහල ආදී නැති කරන හදනවා කියලා කියන පුරුම. එහෙම උග තියෙන උදාහරණ 15ක් තමයි හදාගෙන ඉතින් ඒක උඹ වැඩේ කරගෙන යනවා. නිවන් දකින්න හේතු වාසනාවක් තියෙනවා. ආන්ගේ උතුම අපිත් එක්ක පෙළ ගැහෙනවා කියන්නේ. ඒක කරගන්න ඕන. ලෝකයේ තියෙන ලොකුම අත්දැකීම් කියන කතාව ගන්න බලාගෙන ඉන්නවා. හදලා බලන්න. එකක් මම කියන්නේ. මේ ලෝකයේ තියෙන හරියටම ඔබට ඔළුවට උදී. ඔබ වරකු කෙලිකක් අරගෙන. ඔකට අයිනවා. අයින්නේ මොකටද? ලොකු කෑල්ලක් හදාගන්න. කමෙන් දාලා තියෙනවා. ඔකට අයින ගමන් කමෙන් අල්ලිනවා. හැබැයි ඔබ ඉන්නේ මේ හැත්. පුළුවන් තරම් ලොකු කෑල්ලක් දරන්න බැරි කෑල්ලක් කඩලා ඕක අදිනකොට ඕක වැටෙන්නේ කිරිම ඔළුව. ඔන්න ඕක තමයි අද මේ වෙනකන් ලෝකයේ ලොකුම කෑලි කඩපු හැම කෙනාට දුන්නේ. ඔබ හදලම එහෙම නැත්නම් පාතුළු සාධනයේ තියෙන වෙලාවේ නිවන් කරගන්න උත්සාහ. විවිධාකාරයේ ඒවා ඇති පරිදි වෙන්න බැරි හේතු ඇති සමහර වෙලා. එහෙම හේතු තියෙනවනම් නිවීම ඉඳගෙන මේක කරමු. සමාද බඳු නැති කෙනෙක් ඉන්නවා. ළමයි හදපු නැති කෙනෙක් ඉන්නවා. මේන දෙමහලුත් එක්ක ඇවිදින්න පරිදි වෙන්න තමයි. පරිදි වෙන හැම පන්තරයක් ඉන්නේ. බෙල්ල කල්ල ගියත් නිවන් දකින්නවා කියන හැඟීම. ගස්වල පොළ පොළ පොතු කාලා හරි. නිවන් දකින්නයි ඕනේ. මට තව එක දවසක්වත් මැඩිකල් ජීවත් වෙන්න නෙමෙයි. නිවන් දකින්නයි ඕනේ කියන හැඟීම හදින්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඔන්න ඇවිදින්න බැරිද? ඒ මට්ටම වෙනකම් පුළුවන් තරම් බලන්න. එහෙම කරගෙන මේ සාධනේ පූර්ණේ කරගන්න. ඉතින් මේ මහා සාර මෙහෙර විහාර අපි නිර්මාණය කරනවා. අදට මෙහෙර විහාර කිව්වොත් අදදී මහා සාර වැඩවීමක් හදනවා. ඔබ දීව දෙනා එකතු වෙලා කරන්නේ ඔබ දන්නෝ වැඩවීමක්. අනාගතයන් වහන්සේගේ කාලෙ තිබිච්ච ජේතවනාරාම වැඩදීම. ඇයි වැඩදීමක් කියන්නේ? ඒක වර්ක්ෂොප් එක. හැම කෙනෙක්ම උත්සාහ කරනවා කරන්න නිවන් දකින්න. නිවන් දැකපු උත්තර. නිවන් දකින්න යන එකක් වෙනවා. උදව් කරනවා පුළුවන්. කවුද? විවේකයෙන් එහෙම පසු වෙන්නේ නැහැ. හොඳට මේ ආන්දි පුදුකට වෙලා දිගා වෙලා ඉන්න කාටවත් එතන වෙලාවක් නැහැ. හැම කෙනෙක්ම මෙහෙර ජීවිතේ වලදම අත්කර ගන්න නිවන් දැකලා. ඉතින් විශාල වශයෙන් කියන්නේ ඉස්ලාම් දෙන කිව්වේ දෙවනි අදිය සඳහා දැන් 100කට අධික ප්‍රමාණයක් මම මුලින්ම මම හිතන අන්දීල තියෙනවා. මේ විවිධ ආකාරයේ දරුවන්ගේ ප්‍රශ්න අවේනේ තියෙනයි. ඒවත් ඉක්මනින් ඉහහරණය කරලා ඉන්න. මේ වාරි වශයෙන් මේ විශාල වශයෙන් තව අවුරුද්දක් යනකොට ලබන 500 කට අධික ප්‍රමාණයක් ගන්න කියලා ඉන්නේ. ඒකේ කාන්තේම සිද්ධ වෙනවා. සාම ලංකාදීපේ ඉන්න කිරිස් වැඩි හරියක් මේක දන්නේ නැහැ. මොකද හේතුව අන්තර්ජාලයේ විතරයි මේව තියෙන්නේ. මේ විශාල වශයෙන් TV යනවා මේ ප්‍රචාර වෙනවා ලංකාව. මම දවසේ TV 400 විතර ප්‍රොඩක්ෂන් එකක් කරනවා. ඔක්කොම ෆ්‍රී. ඒ කරන්නේ මේ අපි මේ අසල්වල ඉන්න මාතෘමාත්මීන් සමග. ඒ කියන්නේ ඔබ ලංකාවේ නිය සියලුම වන්දලවල ත්‍රිවිධක පොත් මාසෙලා විතරදී මේ වැඩ පිළිවෙල කියනවා මේ වන ත්‍රිවිධ 50කට කිත්තු ප්‍රමාණය පූජා කළා කියලා වන්දලවල. මොකද මේ ත්‍රිවිධකේ පූජා කරන්නේ දිනවල ත්‍රිවිධකේ දින දේවල් ඉගෙන ගන්නilla කියන හැටි. සාමාජික පරිශීලනය කරයි මිනිස්සු පරිශීලනය කරයි ටික ධර්මයේ මිනිස්සු අතර තියෙන. ත්‍රිවිධකේ එතකොට ත්‍රිවිධකයක් තියෙන එක දැකලාවත් මිනිස්සු ඉන්න ඕනේ නැහැ. මේ දෙකේ මොකක් කරගෙන පොඩ්ඩක් බලලා ඉවරලා ආම්බුනේ මේක මොකද්ද මේ කියන්නේ කියලා අහන කොන්ද බල තියෙන જાතිය හදන්න තමයි තමයි. මේක ඉතින් ඔබත් පුළුවන් ප්‍රමාණයෙන් අපකට වෙලා හදින්නවා. අනේකටම කරන් කියන දේ තමයි සෝතාපන්නයේ කියන්නේ. බණ අහන්න පුළුවන්. බණ අහන සමාගිය වෙලේ කරලා. ඊට පස්සේ තව කෙනෙකුට උදව්වක් කරා. ඔය ලින්ක් එකක් දී. ඔය කැලේ දුවර පොල් පොල් බැටරියක් වලගෙන මුතේ මෙන්න මේක පොඩ්ඩක් අහ. මල්ලී මේක පොඩ්ඩක් අහ. ඊළඟට ඊළඟට වහගටිනව අන්තර්මී ඉගෙනේ කාඩුවක් බැලුවද අමු මේච් එක පිළිවෙල නේ වෙන්නේ ඒක සුදුම කරුණක් කාලේ ඉන්න අරු මේ වහා ගියයි ඒක උදලා ඉඳන් අරුනේ දේවදත්තර වගේ මේකල ධර්ම ඉස්සරහ නැගින්නේ අංගුලි වල වගේ නම් නැන්නේ පොත්තර ධාමරි වුණ ඉන්න ඕනල දිනවන ඒ කාන්තාව නෙමෙයි නේ අපි ඒ විදිහට කටයුතු කරගෙන යන ලෝකේ ගුණ ප්‍රචාරය කරන්නා වූ උත්තර කිසි කිසිම උපාසක උපාසිකාවන් කියන පත්කරගන්න එවගේම සිංහසනි ඒ දිවණක් පිළිසවටේ ඉගෙන ඒ සාධාරණ මේ ලෝකයේ ප්‍රචාරය කරන්න අතීත දෙනා වූ ඒ දිස්සුනි උපාසක උපාසිකා කෙනෙක් දිවණක් පිළිසවටේ පත් කරගෙන ඔබ ඉතින් දැක්කල ගත්තා වූ සීලෝ පුණ්‍ය සම්බාරතර මේ පුණ්‍ය සම්බාරතර මේ යන පිළිපත් කරගෙන මේ අපි තුල් කපුලාරේ මේ තුන් දී දීපත් ක්‍රියාමේ ඊයයි මේ අත්ල වේ තුල තියෙන නිත්‍ය මංගල පරම සුන්දර නමුත් මහා නිවාන සාන්තිය සාක්ෂාත් කරගනි සවාසික සාධි කියලා තියෙන ලෝක කරන්නේ. එවගේම සිංහදෙනි මොදකර සීපත් කරගන්න ඉතින් මාතෘන් වහන්සේ දේශනා කරන ආකාරයෙන් සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන නැතිනෙල්ල ඉතින් මාතලේ අලුතින් විහාරයෙන් ත්‍රිපිටකයේ ගාන්තාර උඩ කළා අද මේ වෙනකන් ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ උත්තම විශි දිස්සනි උපාසක උපාසිකා කින් සිවරක් සිදීපත් කරගෙන ඔබ විසින් දස්තර ගත්තා වූ සීල මුල් එක ගා කුසල ගංගා ආයයන්සේ නිදල පතුලන් මේ තින්නේ දීපත් විඩාමේ මේ උත්තමියෝ මේ සිය සම්බුද්ධ ශාසනයේ සුදී වූ නිත්‍ය මංගල පරම සුන්දර අමුත්ත මාර්ගය වූ ආශාන්තිය සාක්ෂාත් කර ගැනීමා කියලා සාදු කියන උත්තරය දෙන්නවා. මේ වගේ සිංහදෙනි මොහොතක සිහිපත් කරගන්න ඔබ සදාදාක ලෝක දාතු වෙන ශ්‍රේෂ්ඨම දාවා වූ සීල මුදින්ද බ්‍රහ්මාදී ඒ වගේම තමගේ ඉෂ්ඨ කාමී දේව දේව කාල නතුව මේ සිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ කිසි කිසිනි උපාසක උපාසිකා කින් සිවරක් පිළිසාරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන් සංසේක ප්‍රජාපති ආදී ඒ සියලු දේව සමුයන් වහන්සේලා ආරක්ෂී පත්‍රයෙන් ඔබෙන් ඉදස් කරගත්තා වූ සියලු කුණි සම්බාර ධර්මයේ කුණි සම්බාර ධර්මයේ ආදී හේතු රහතන් වහන්සේ නිදී දීපති යාමේ හේමත නැගී දේව අනුභවයේ වැඩි වේවා සිය සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්තා කිසි කිසිනි උපාසක උපාසිකා කින් සිවරක් පිළිසාරක්ෂා කාලයක් ආරක්ෂා කරත්තා බලාපොරොත්තු වන්නා වූ දිවි මුතුන් නිර්වාණ සාන්තිය සාස්ත්‍රඥාන්තා කියලා සාධක කියලා දිනවල කරනවා. ඒ වගේම දිනවල මොහොතකදී පත් කරගන්න ඔබ නම් ඉදම්මාන්තර ගතවල් ඉන්නේ සියලු ජාතිගේ උත්සාහින් තමයි අම්ම තාත්තා නුඹුරු ජාතිගේ දේශාදීන් වාදරෝ ආදී වශයෙන් නම් මාත්‍රගතවන් දිවිිනවන ගේයන් සිහිපත් කරගන්න ඒ වගේම මේ අද ඉතරක් නෙමෙයි මේක සල්ප අඩුවේ සංකතලස තමන් තම අවශ්‍ය සාස්ත්‍ර වෙච්ච ගුරු ජාතිගේ මිත්‍රාදී මේ සියලු දෙනාගේ පත් කරගෙන ඔබ ඉදිරියට කරගත් අවදීන සුන්දර සම්බ කියන සාධකයෙන් ඒ වගේම තියෙනවා මොදකර දීපත් කරගන්න මේක කල්පාලු එකක් කරනවා සමාන විසින් අපිට අසාධාරණ දෙයක් කරලා සමාජ ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා නැරලා ගිහිල්ලා අර ඔබ කපනවා මරනවා කොහොමද කියලාගෙන මනුස්සවේසින් හෝ සත්වවේසින් හෝ අමනුස්සවේසින් හෝ පැමිණිලා ඔබගේ ආර්ය ගමනට බාධා කවරනවා නම් ලෞකික ජීවිතයට බාධා කවරනවා නම් අන්නේ සින්දිනාව සීපත් කළා ඔබ සිනත්තර ගත්තා සීනු පුන්න ගමනක් කරගන්නා එයාගේ නීතුල පතුල ගන්න දුරින් මේක දියාමේ ක්‍රියා ඒ අභව ස්ථානින් අතු මිදේවා අදනාම සංඛ්‍යා දෙන්නේ සන්තිවල රත්මා චිත්ත සාධිතේ ඔවිසින් ඇක්ටර් ගත්තා වගේ ඔබුනි සම්බන්ධතාවය විද සම්බන්ධතාවය මේ ඇවිදී විනර වතනයි මේක ක්‍රියාවේ එයා යන්නේ ගමකට උපත්න දෝෂ ආන්දේ බාර දිනන මේ සීල දෝෂ ආන්දේ කාර්යයක සාධුනි බුත වේවා යක්ෂ මේ විසාල වලවල දුම්මාලා දිනන මේ නියව දෝෂ ආන්දේ තහ දිනන මේ සීල දෝෂ ආන්දේ කාර්යයක සාධුනි බුත වේවා අස්වා කටපා වහ අවල් දෝ කරසන් කා දෝෂ ආන්දේ කාර්ය දිනන මේ සීල දෝෂ ආන්දේ කාර්යයක සාධුනි බුත වේවා මේ සීන සම්බුද සාධුනි බුත වේවා මේ සීන වල සම්මුද රාමස්වාමි පාල්සාර්ජිය යෝගින් දිනදී මොදකද දීපක් කරගන්න දුර්ගේ ස්ථාන කරගන්න හතර මිශ්‍රණය කරලා අදීම ආහාරයෙන් පාලෝකින් තමයි කරනවා මේ ආහාර පාලවලින් ලැබුණා වූ ශක්තිය ප්‍රයෝගී කරගෙන හතර මිශ්‍රණය කරනවා මාර්ගඵලව ගොඩනගන්න මේ මනෝ ආහාර පාල දෙකක් නිලා ඉත ආයත තීනේ ඉඳලා වැවබුල් සකස් කරලා ඇලවේ සකස් කරලා කුරු වබුල ගයන් කපන පාදල ආහාරයක් වශයෙන් ඔබට දිහේ කරගන්න සංගතක ප්‍රලාපතින් කළා වූ සීනු දලා දීපක් කරගෙන ඔබ ඉන්න අතර ගත්තා වූ සීනු පුණ්‍ය ගංගා අභිවදන ගංගා එයාගේ මේ වීදුර මත පස්සේ ඉතිං ඉති යාමේ එයාට අවශ්‍යම ඉස්තරේ තුනෙන් ගත් මිදීවා ජරාව සංඛ්‍යා නිමිනි පරිසීම ලබත් මා කියන සාදු කියනකට තියෙන මොනවද කරන්නේ ඒ වගේ ඉතිං මෙතන මොහොතක සිහිපත් කරගන්න කඩෝ මේ ඉස්සන් රැඳ සත්තර මේ කරන්නේ කරද්දී සීතලෙන් තින්නේ ආරක්ෂා වෙලා නැති මොදුරමින් ආරක්ෂා වෙලා පස්සේ ඉතරණය කරන අවස්ථාව ලැබුණේ මේ ඉස්සන් බෝවි නිසා ඒකනම් මේ ඉස්සන් බෝවි වල පදිච්ච කරවල ඒ වගේ මේ ඉස්සන් බෝවි කරන ගීමේලා ඒ වගේම ඔබත් බොහෝ දුර වැඩිලා මේ ස්ථාන වලට එන්නේ නැති මම ආව සමාජ සංස්කෘතියලා තියෙනවා ඒ වගේම දෙන්නේ යාන වාහන ආසිමේ යාන වාහන තවකටස්ලා තියෙනවා ඒ නිසා අපි දැන් පහසුවෙන් මේ ස්ථාන වල ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා ඒ වගේම දෙන්නේ මේ දේශනා කරන සම්මන්ත්‍රණය පැකිගත වෙනවා නැවතුම් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා ඒ වගේම මේ දේශනා ලෝකී බෞද්ධ වෙනකොට මේ මොහොතේ ශ්‍රවණය කරන අධිවිය ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා මේ දේ උදා වෙලා තියෙන්නේ නිත්‍යත්ව වශයෙන් සම්බුද්ධ විසත්තා එයාගේ අන්තිම වාසික විසත්තු මේ ලෝකෙ ඉදිරිපත් කරපු ධායද නිසා බලන්නේ ධායද ප්‍රයෝගී කරේ නිවර්තකින් සූදානම් වෙන ඔබ ඉතින් රැක් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බන්ධ ධර්මයේ පුණ්‍ය සම්බන්ධ ධර්මයේ මේ නිත්‍යත්ව වශයෙන් සම්බුද්ධ විසත්තා එයාගේ අන්තිම වාසික විසත්තු දීපත් කළා එයාට පිළිදුර හඳුන් වරණයකින් මේ දීපත් දියාමෙන් එයාට අන්තිමවම මේ ස්ථානයේ සිටනද මේ නැති මේ දේවා අද ආම සංඝයාත නිකේතන සීමලපත් මාමාකල සාධක වේගයක් කියනවා කියනවා කියනවා මොහොමලාවක් අත්දැකීම් දේශනා කළා මොහොමලාවක් අත්දැකීම් ශ්‍රවණය කළා කර්මනාදී මුසල ක්‍රියාවන් දෙක කරගත ඉතරගත් ආවරණ සතරමාන දුන්නම් බාධනගේ මනමයි ඔබ සියලු දරාට මුගේ සිය සම්බුද්ධ ධර්මයේ ප්‍රදීප මේ අද්ද විතුරු දේ මුත්තේ මංගල සමුදොන්දර අමතමා නිර්මාණ සාන්තිම සාක්ෂාත් වේවා සාදු සාදු